අවසරයි පින්වතුනි, සියලුම දෙනා ඔය පුළුවන් තැන් වලින් වාඩි වෙන්න. තව මම හිතන්නේ අද අපේ මේ ගොඩනැගිලි හදන වීරේ මහත්මයා මාත් එක්ක කිව්වා තව සති දෙකක් තුනක් යනකොට කොහොම හරි මේ ගොඩනැගිලි හදලා මේ කිරිසට බණහන්න වැඩ පිළිවෙල හදලා දෙනවා කියලා. මුල්ම දවස් වල මේ ඉස්සරහා කෑල්ල විතරයි කිරිසීටි. මේට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට මොකද අපි කියලා තිබුණේ නැහනේ අපි මෙහෙ වැඩි ඉන්නවා කියලා. ඊළඟ දවසේ ඇවිල්ලා බැලින්නම් මේ මැද බිත්තිය කඩලා අරේ බිත්ති හදලා මේ එනිම් අර මේ විශ්වකර්මයා වගේ මහත්ෙක් ඉන්නවා. මේ දාකාරයෙන් මේ දේවල් වලට අපකැප වෙලා කටයුතු කරන හොඳයි. පිටුතුනේ ඉතින් පුළුවන් ආකාරයෙන් ඉඳගෙන පහසුවෙන් ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරමු. ඔබ බොහොම දුර බැහැර ඉඳලා මේ ස්ථාන වලට ඇවිදින්න ඇති. කොහොම හරි ඉතින් මේ සද්ධර්ම සෑග්ගේ ගන්න. අරගෙන කොහොම හරි මේ භව ගමන කෙලවර කරගමු. ඉතින් අපිට මේ මේ ඈත ඉඳලා මේ බණ අහන්න ආවේ මේ සල්ලි වැඩි වෙලා කරන්න දෙයක් නැතුව ඕවට නෙමෙයිනේ. කොහොම හරි මේ භව ගමන කෙලවර කරගන්න ඉතින් ඒකට උත්සාහ කරමු හැම කෙනාම. ඒකට කටයුතු කරගමු. හොඳයි ඉතින් එතන එහෙනම් සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. යෝවද තම්පාව රෝමනුජේසු සක්ඛ්‍ය මුනි භග පාකත කිච්චෝ පාරගතු බල විරිය සමංගි තන්සුග සංසාර නත්තමු පේමි රාග විරාග මානේන්ද්‍ර මාසුකං දම් සංකත මප්පටි කුලං මදුරමි මං පාහු සන්සුයි බන්තං දම්මි මං සරණත්තමු පේමි යත්ත ච දින්න මහප්පාල මාහු චතුසු සුචිසු පුරිස යුගේසු පත්ත ච පුංගල ධම්ම දාසාතේ සංගමි මන්සාර නත්තමු පේමි ඒ උතුම් ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝ රත්නයෙන් අවසරයි. ඒ වගේම වැඩමවා වදාළ සිල්මෑණිවරුනි, අනගාරික අනගාරිකාවනි, සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් සිහිපත් කරගන්න, ඔබට යම් කිසි කරදරයක්, හිංසාවක්, පීඩාවක් අදෘශ්‍යමාන ලෝකෙන් ආපු වෙලාවේදී විෂ්ණු සමන් කතරගම පත්තිනි ආදී වශයෙන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ගෙන් පිහිටක් ආරක්ෂාවක් ලබා ගත්තා නම් අන්න ඒ පිරිසත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට යන වෙලාවේදී, මාර්ගඵල ලබන්න යන වෙලාවේදී කළගුණ සැලකීමක් වශයෙන් අපි ඔබට ආරාධනා කරනවා මේ ස්ථානෙට වඩින්න කියලා, මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා හිතාගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් වගේම මේ ශ්‍රී සද්ධර්මය, මේ විනය, මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපත්‍ය ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඔබ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා පිරිස තිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා. ඔබ වහන්සේලාත් මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගන්න කියලා අටියෙන් ඒ උත්තමයන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න පින්වතුනි, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ නමින් මිය පරලොවගේ ඥාති හිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගන්න, විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙදී ධර්මකාමීව ධර්මයට ලැබිව කටයුතු කරානම් අන්නේ පිරිස සිහිපත් කරගන්න, ධර්මදේශනා සූදානම් කළානම් ධර්මදේශනා කරගෙන යාමට සාදුනාදයක් දීලා හරි අතහිත දීලා කටයුතු කළානම් අන්නේ පිරිස පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී, ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් දහින වෙලාවේදී පින්වතුනි හිත පහදවා ගන්න පුළුවන් ඒ අයට. ඒක නිසා ඒ අයව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අසමිදිලා සුඛිත මුදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. අනාදිමත් සංසාරයක ඉඳලා මේ එන ගමනේදී තමන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කර ගැනීම උදෙසා රාග ద్వේෂ මෝහ වලින් පෙලිපෙලි සිටියේ ඔබගේ ඒ ඕනෑපාකම් ඉෂ්ට සිද්ධ කරගන්න, තමන් වසඟේ පවත්ව ගන්න, මෝහයෙන් පෙලිපෙලි මම මුදුන්පත් කරගන්න ගිය ගමනේදී ඒ උතුම් වූ අරිහතුන් වහන්සේලාට, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට, උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක්, පීඩාවක්, නින්දාවක්, උපහාසයක්, අපහාසයක් වුණා නම් ආන් ඒ උත්තම පිරිසව මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න සියලුම දෙනා, ඒ වගේම සිංහතුනි අධිස්ථාන කරන්න තරයේම අද මම මේ දුර බැහැර ඉඳලා මේ ස්ථානයට අද ආවේ මේ උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගන්න. එහෙමනම් මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනවාමයි කියලා දැඩි අදිස්ථානය ඇති කරගන්න. ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තමයෙක් ඉන්නවනම්, උත්තමාවියක් ඉන්නවනම් ඒ පිරිස අදිස්ථාන කරගන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ දැඩි අදිස්ථානයෙන් යුක්තව සීලම දෙනා සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්වත්නි, කාලානුරූපී ප්‍රශ්න කීපයකුත් තියෙනවා කතා කරගන්න. අපි ඒවත් කතා කරගෙන යන ගම ලෝක යථාර්ථය අඳුනගන්න උත්සාහ කරම හැම කෙනෙක්ම. මම කියන්නේ ඒකයි පින්වත්නි, ඔබ මාගාවට ඇවිදilla මේ මහා අභිධර්මයේ තියෙන මහා සූක්ෂම ප්‍රශ්න අහනවට වඩා මෙන්න මේ වගේ ප්‍රශ්න අහන එකට මම හරි කැමතියි. මොකද හේතුව පින්වතුනි, ඉතින් ඔබට තේරෙනවානේ මම මේ සෙනසුරාදා දවසක්ම කැප කරලා තියෙනවා. ඒ කැප කරලා තියෙන්නේ පින්වතුනි ඔබට දහම් බෙදන්න නෙමෙයි, ඔබට නිවන් මඟ පාදලා දෙන්න. දහම් අහලා දහම් දැනගන්න එකයි නිවන් දකින්නවා කියන එකයි දෙකක්. ඉතින් ඒක නිසා පින්වතුනි මේ වගේ ප්‍රශ්න අහන එකට මම කැමතියි. මොකද හේතුව ප්‍රායෝගික ප්‍රශ්න. ඔබට මොකද්ද තියෙන ප්‍රශ්න? අන්න ඒක දෙන්න, ගලවලා ලිහලා දෙන්න. ඇයි ඔබ තාම සැරිසරන්නේ? හොයාගන්න ප්‍රශ්නේ. ඔන්නෝක ප්‍රශ්නේ හොයලා ඇයි ඔබ දැන් මේ ඔබ සසරේ සැරිසරන්නේ? සබ්බ චිත්ත සාධාරණ චෛතසිකෙමෙක් කෙනෙක් කියලා තෝස්සන්නේ. සබ්බ චිත්ත සාධාරණ චෛතසික නිසා සසරේ සැරිසරන කෙනෙක්. ඔය ටික නොදැන ඔය ටික දැනගත්තා හෝ නොදැනගත්තා කියලා. නිවන් දකින්න හෝ නිවන් දකින්න බැරි හෝ කෙනෙක් කියලා නම් අතෝස්සන්නේ මෙතන. පින්වතුනි ඔබට තියෙන ප්‍රශ්නේ අපි ලෝක සත්‍යය ඕන එකක් කතා කරගද්දී ඔබ යම් අවස්ථාවක ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංගයයයි හිතාගෙන අපි කෙරෙහි යම් කිසි විශ්වාසයක් තිබ්බනම් පින්වතුනි ඒ විශ්වාසයෙන් නිසානේ මේ මහා දුර බැහැර ගිහින් ඔබ මේ ඉන්නේ. එහෙනම් පින්වතුනි ඔබගේ ප්‍රශ්නේ දෙන්න. ඔන්න ඕක කතා කරමු. ඔබ නිවන් දකින්න එච්ච මට ඕනේ. එතකොට මගේ කාලේ නාස්ති වුනේත් නැහැ, ඔබේ කාලේ නාස්ති වුනේත් නැහැ. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා මහා සාර ධර්මස්කන්ධයක් කතා කළොත් ඒකෙන් සිද්ධ වෙන්නේ පින්වතුනි එක්කෙනෙකුට දෙන්නෙකුට නිවන් දකින්න පුළුවන් වෙයි ඒකේ. හැබැයි බොහෝ දෙනෙකුට ඒක කරගන්න බැරි වෙනවා. ඒකයි. ඔන්න බලන්න ප්‍රශ්නේ. ස්වාමීනි මාහට ඇති ලොකුම ගැටලුව නම් ඉතා ලස්සන කාන්තා රූපයක් දුටුවිත ඒ රූපය ශා ලස්සනයි කියලා හිතෙනවා. දැන් හරිනේ. දැන් මේ ප්‍රශ්නේ මෙතුමට විතරද තියෙන්නේ? මේ ප්‍රශ්නේ පින්වතුනි අඩු වැඩි වශයෙන් ප්‍රතිවිරුද්ධව මේ පැත්තට වශයෙන් හැම කෙනෙකුටම තියෙනවා. එහෙනම් දැන් හැම කෙනෙකුටම නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ නිසා. මිසක් කාමාවචර සිත් කීයක් තියෙනවද? ලෝභ සිත් කීයක් තියෙනවද? ඕකෙ හින්දා නෙමෙයි. තව පාරක් හිත විසින් මේ කය කඩේ යවනවා. ඒ රූපේ නැවත වරක් බලන්න කියලා. මේක මා තුළ තියෙන බරපතල දුර්වලතාවය. අනේ ස්වාමීනි මේ කාන්තාරූපෝලි මාහට මිදීමට අවශ්‍ය ධර්මයේ දේශනා කරන්නේ. දේශනා කරන්නේ. ඇයි? මේකෙන්ම මිදෙන්න ඕනේ. හැබැයි ඔබ මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ. කවුරු හරි මේක ලියපු කෙනා. මේක නම් හොඳ එකක් ලියනවා. ඒ කාන්තාරෝ එහෙනම් ටිකක් දුර ගිහිල්ලා. නේද? අර හද්දම පුතක් යන සත්කේ එහෙම නෙමෙයි ඉන්නේ. නැත්තම් එහෙම කාන්තාව ගෙදර අරන් එනද? එහෙම නැහැ. මේ රූපවලින් පීඩාවටපත් වෙන අය එහෙම ඉන්නවා. මුලින් පින්වතුනි රූප මම මේ විස්තරේම කියන්න. හැබැයි මම මේකට උත්තරයක් දීලා මේක ගලවලා දෙන්නම් මට ඒක පොරොන්දුවක් වෙන්න ඕනේ හැබැයි. මේක ගැලවුණාට පස්සේ ඉතින් තව මොකට යෝක ඉන්නේ? මේක නම් ප්‍රශ්නේ. මේක ගැලවුණාට පස්සේ ඇවිල්ලා මොන ගැහේ? දවසින් දවස හරි පින්වතුනි ඔබ මේ තල්ලු කරන්න හදන්නේ ඔබට මේ බව ගමන කෙලවර කරගන්න අවස්ථාව හදලා දෙන්න. මම කියවනේ. ඔබට පේනවනේ. තව ටික දවසකින් ඔබට තව පේයි. මේ පැත්ත අඩු කරනවා කොහොම හරි. මැද ඉන්න පිරිස අඩු කරලා දෙපැත්තට දාගන්නවා කොහොම හරි. ඒක තමයි අපේ උත්සාහය. නිවන් දකින්න පිරිසක් හදන්න. නිවන් දකින්න. මේ අද විතරක් නෙමෙයි පින්වතුනි මගෙන් කීප විතරක්ම අපේ මහත්තුරු අහලා තියෙන ප්‍රශ්නයක් ඔය. මොකද පින්වතුනි ඔය ප්‍රශ්නෙට දැන් ඔය ගොඩක් භාගයක් ලෙහාගෙන ඔය මහත්තුරු ඉන්නේ දැන්. දැන් මේක අනිත් අයටත් තියෙනව නැතුව නෙමෙයි. අඩු වැඩි වශයෙන් මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක. මේ කාන්තා රූප විතරක් නෙමෙයි පින්වතුනි සියලුම රූප කෙරෙහි මේ ප්‍රශ්නේ තියෙනවා හැම කෙනෙකුටම. එහෙම මේ ප්‍රශ්නේ නැත්තම් පින්වතුනි රූප රාගය කියන එක නැති වෙච්ච කෙනෙක්. එහෙනම් ඒ කෙනා මේ වෙනකොට අරූප ලෝකේ යන ලෑස්ති වෙලා ඉන්නවා. එහෙම නැත්තම් අරූප රාගය නසන්න බලාගෙන ඉන්න කෙනෙක්. මොකද රූප රාගයේ සහ මුලින්ම නසපු කෙනෙක්. එහෙනම් රූප රාගයට යනකම් මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔය කාන්තා රූප ගැන ගත්තට පස්සේ ඒක කාම රාගයට අහු වෙනවා. සුවඳක් ගැන ගත්තනම් ඒක කාම රාගයට අහු වෙනවා. රසයක් ගැන ගත්තනම් ඒක කාම රාගයට අහු වෙනවා. එහෙම නැතුව තින්විතුනි ඇහෙන් දකින රූපයක් හෝ කනට ඇහෙන ශබ්ද රූපයක් ගත්තනම් එහෙම ඔන්න ඔය රූප දෙකට බැඳීම තුළ ඕකෙන් කතා වෙනවා මේ අරූපය ගැන. එහෙනම් අරූපයේ විතරයි තාම හිත තියෙන්නේ. එහෙනම් රූපාවචර தත්ත්වෙත් මිදිලා ඉන්නේ. එහෙනම් තින්විතුනි අපි හැමෝටම ඕක අඩු වැඩි වශයෙන් තියෙනවා මේ මට්ටම ඉක්මවපු නැති අය. අපි හොඳ ආකාරයෙන් බලන්න ඕනේ තින්විතුනි මේ දේවල් එන්නේ කොහෙන්ද? මේ රූප කියන ඒවා ආස්වාද ජනක ලෙස අපිට මේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියන පින්වතුනි මනාකොට විශ්ලේෂණය කරන්න. මම මේ ප්‍රශ්නෙට ටිකක් පල්ලෙහා ඉඳලා උත්තරයක් අරන් එන්නම්. මම මේ වෙලාවේ පින්වතුනි ඔබට මේ නිවන් මඟ මේ අල්ලට අරගෙන පෙන්නන්න. මේ නිවන කියන ස්වභාවය කියන්නේ මේ නිවන දකින්න මේ අවබෝධ කරගන්න ඕනේ ටික හරි පොඩ්ඩයි. ඊට පස්සේ පින්වතුනි මේ අවබෝධ කරගත්ත ටික මහ විශාලයට වඩන්න ඕනේ. නිවන් දකින්න තියෙන්නේ පින්නතුනේ ක්‍රම 100ක් එකවතාවක් කරලා නෙමෙයි. නිවන් දකින්න තියෙන්නේ එක ක්‍රමයක් 100 වතාවක් කරලා. ඔබට පුළුවන් නම් එක ක්‍රමයක් තමන්ට දැනෙච්ච තමන්ට අවබෝධ වෙච්ච ක්‍රමේ 100 වතාවක් කරන් 1000 වතාවක් කරන්න ඔබට පුළුවන් මේ ගමනේ යන්න. හැබැයි ඔබට හිතෙනවා නම් ක්‍රම 100ක් විතර එකවතාව ගානේ අත්හදා බලන්න පින්වතුනි කල්ප කෝටි සතසහස්‍රයක් ගියත් ඔබට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකයි ඔබ අවබෝධ කරගන්න. ඒක නිසා ඔබ මනාකොට පින්වතුනි මේ යථාර්ථයම අවබෝධ කරගන්න පළමු වතාව. ඒ යථාර්ථය අවබෝධ වීමෙන්ම පින්වතුනි ඔබ සෝතාපන්න ඵලෙ පිහිටනවා. මේ ධර්ම විනය තියෙන එක. ධර්ම විනය නැති එකක් නෙමෙයි. එහෙනම් ඒක ධර්ම විනය තියෙන එකක් නම් පින්වතුනි ඔබට මේ යථා ධර්මයේ අවබෝධ වුණාට පස්සේ දර්ශනේන පහතබ්බ කියන කොටසින් ධර්මයේ ධම් දර්ශනයෙන් පහ කරගත්තා නම් ඒ ආශ්‍රව කොටස ඔබ සෝතාපන්නයි. ඒකයි කවුරු කියන්න දෙයක් නැහැ. එහෙනම් දැන් කාටවත් කියන්න බෑ මම ඔබට සෝතාපන්න ඵල දෙනවා කියලා. මම ඔබට ධර්මයේ දේශනා කරනවා ඔබට අවබෝධ වුණා නම් ඔබට සෝතාපන්න ඵල ලැබිලා ඇති. අවබෝධුනේ නැත්තම් සෝතාපන්න ඵලය තාම ලැබිලා නැතුව ඇති. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? තව තව ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පින්වතුනි මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එකමක දහම් න්‍යායක් අවබෝධ කරගන්න. එච්චරයි තියෙන්නේ. ඒ එක දහම් න්‍යාය හරියට අවබෝධ වුණා නම් ඔබට දහසක් න්‍යායන් අවබෝධ වෙනවා ඊට පස්සේ. එක ගානක් හරියට හදන්න ඉගෙන ගත්තා නම් පින්වතුනි එතනින් එහාට ඔබට ගණන් 13ක් හැදුවේ. ඒකයි ස්වභාවය. එක ගානක් හරියට හදන්න. ඒ ගාන හදන්න පුරුදු වෙන්න කොහොම හරි. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් අද මේක අපි සාකච්ඡා මාර්ගයේ යන් මම අහන්නේවට ඔබ උත්තර දෙන්න. මේ ටික හරියටම අවබෝධ කරගන්න පිඟුතුනි මේ අතලොස්සයි. ඒ අදහම් අතලොස්සක් තියෙන ඔන්නේ අතලොස්ස අවබෝධ කරගමු අපි හැම කෙනෙක්ම. මනාකොට අදිස්ථාන කරන්න කොහොම හරි මම මේ අතලොස්ස අවබෝධ කරගන්නවා කියලා. දැන් නිගදෙනින් පළමුම කාරණාව තමයි නහි සීලේන මතං හෝතු උපජ්ජಂತಿ තථාගත අට්ඨකරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි. අකුරු 8යි පද 3යි දේශනා කරන්න. එහෙනම් අකුරු 8යි පද 3යි කියලා කිව්වෙ තින්ගදෙනි අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන දේශනා කරන්නයි උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ. එහෙනම් දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන මනාකොට විශ්ලේෂණය කරගෙන ඔය තුලින් පින්විතනේ ඔය ඇති ගන්නා වූ ආස්වාදී ස්වභාවයන් හරියට අවබෝධ කරගත්තා නම් පින්විතනේ මේවට උත්තර හම් වෙනවා. ආස්වාද ආදීනව අවබෝධ කරගන්න කෙනා නිස්සරණේ වෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ සරණවා. මේ සරණ හේතුව තමයි උදයංගමේ දැක්කේ නැහැ, අත්තංගමේ දැක්කේ නැහැ, ආස්වාදයේ ආදීනවේ හරියට දැක්කේ නැහැ. ඔය හතර හරියාකාරවම අවබෝධ කරගත්ත කෙනා පින්වතුනි නිස්සරණීය වෙනවම තමයි ආයෝවත් එක සරිසරා ඉන්නේ නැහැ. ඔය ටික හරියට අපි අවබෝධ කරගන්න මේ හැම එකක්. ඔය අනිත්‍ය කියන වචනේට තියෙන ඔබ හැම දෙනාම මේ සද්ධර්මයේ මේට කලින් අහලා තියෙන නිසා ඔබ දන්නවා හොඳ ආකාරව මේ අනිත්‍ය කියන වචනේ කියනවා පින්වතුනි මොකද්ද? අනිත්‍ය කියලා කියන්නේ පාලියෙන්. ඔය අනිත්‍ය කියන වචනේට සිංහලෙන් වචනයක් කියන්න පුළුවන් පින්වතුනි අනිසි කියලා. අනිච්ච කියන වචනේ සිංහලෙන් කියනවා අනිසි අනිසි. ඔබ නිසි අනිසි ගැන කතා කරලා තියෙනව නේද? මෙතන මේ කොලයක් තියෙනවා. මේ කොලේ මම මේ කුඩින් තිබ්බහම පින්වතුනි මෙතන ඉන්න කීප දෙනෙකුට මේක නිසි වෙන්න පුළුවන්. මේ තියපු එක නිසි. තව කීප දෙනෙකුට මක් වෙන්න පුළුවන්. අනිසි. එහෙනම් මට නිසි කියන එකේ තේරුම කියන්නේ මොකද්ද නිසි කියන්නේ? කැමති විදියට තියෙනවා කියන එකනේ. එහෙනම් අනිච්චම නෙමෙයි. දැන් ඔබට නිසි එක, ඔබටත් නිසිද? බිරිඳට නිසි එක, ස්වාමි පුරුෂයාටත් නිසිද? නිසිද පින්වතුනි? නෑ, එහෙම වෙන්න විදිහක් නෑ. එහෙනම් බිරිඳට යමක් නිසි නම් පින්වතුනි ඒක ස්වාමි පුරුෂයාට නිසි කියන්න බෑ. එහෙනම් මේ නිසි කියලා කියන්නේ මේක නිසි ආකාරයක තියන්නකෝ. ඔන්න කියන. එහෙනම් නිසි ආකාරයක තියන්න කියලා කිව්වේ මොකද්ද මේ? මේ මට කැමති විදිහට ඔක තියහන්කෝ. නැත්තම් මොකද වෙන්නේ? මේක නිසි ආකාරයට නැති වෙනකම්ම මම මොකද වෙන්නේ තින්නදද? පෙළෙනවා. මම මක් වෙනවද? පෙළෙනවා. අප්‍රමාණ ලෙස පෙළෙනවා. හොඳට දැන් ජීවිතේට යන්න ඕනේ හැම කෙනෙක්. මේ කියන ධර්මස්කන්ධයේ පින්වතුනි ජීවිතයේ අත්දැකීම් වලට දදා බලන්න මේ කියන එක ඇත්තද බොරුද කියලා. බණ අහනවා කියන එක ක්‍රියාකාරී කමක් මිසක් පින්වතුනි ඔහේ කන තියාගෙන ඉඳලා බණ ඇහුනට බණ අවබෝධ වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම පින්වතුනි යෝනිසතෙක් මන ඉසිකාර කරන්න ඕනේ. යෝනිහ කඩල යනක යෝනිහ කියලා කිව්වේ උප්පත්ති හදන ඉහ. උප්පත්ති හදන ඉහ තමයි අවිද්‍යා තෘෂ්ණා කියලා කිව්වේ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා කඩල යනකම මේක මෙනෙහි කරන්න ඕනේ ඔබ. මේ කියන ධර්මයේ දදා තමන්ගේ ජීවිත අත්දැකීම් වලට. හොඳට දාලා බලන්න ජීවිත අත්දැකීම් වලට. යම් දෙයක් පින්වතුනි නිසිනම් ප්‍රශ්නයක් නැහැ. අනිසිනම් මොකද වෙන්නේ? ඔබ අප්‍රමාණව පෙළෙනව නේද? අනිසි වෙච්ච ගමන් යම. බලන්න පින්වතුනි ඔබ තුල තියෙන දෘෂ්ටිය අනිච්චේ නිච්ඡන්ති කියලා. මේ අනිච්චේ නිච්ඡන්ති කියන ditthi විපල්ලාසයෙන් ඉන්න පිරිස මොහොතක් මොහොතක් නැර පින්වතුනි පෙළෙන්න පටන් ගන්න. අනිච්චේ නිච්ඡන්ති කියලා කිව්වෙ පින්වතුනි තමන් වශයෙන් පවතින නැති දේවල් පවතිනවා කියලා හිතාගෙන ඉන්න. ඒ කියන්නේ පින්වතුනි අනිසි දේවල් නිසි කියලා හිතාගෙන ඉන්න. එහෙනම් අනිසි දේ නිසි කියලා හිතාගෙන ඉන්න වාරයක් වාරයක් ගානේ පින්වතුනි ඔබ දහින කරන හැම දෙයක් නිසාම ඔබ මක් වෙනවද? පෙළෙනවා. දැන් නිකමට හිතන්න පින්වතුනි ඔබගේ කනවටේ දැන් කූම් කූම් ගගා කැරකෙන මේ මදුරුයි. ඔබ පෙළෙනවද නැද්ද? එහෙනම් මේ මහා ඈතට යන්න ඕනේ, මේ මහා සමුදුරු තරණය කරන්න ඕනේ පින්වතුනි. සමුදුරු කියන්නේ හිතන්නද නිවන් දකින්න? තමන්ගේ කනවටේ මැස්සෙක් යන වෙලාවට, කනවටේ මදුරුවෙක් කැරකෙන වෙලාවට පින්වතුනි ඔබට නිවන් දකින්න හේතු වාසනාව හදා ගන්න පුළුවන්. ඒකනේ සතාගතයන් වහන්සේ දේශනා කරේ මේ මහා ලොකු ඈත දුවන්න ඕනේ නැහැ මේක කරගන්න. ප්‍රඥාවම ගන්න මේක. මේ සූක්ෂමම තැනක් පින්වතුනි මම මේ කියන්නේ. මේක හොඳට අවබෝධ කරගන්න මේ අත ලොස්සයි තියෙන්නේ. බොහොම පොඩ්ඩක්. මම ඔබට කියන්නේ පින්වතුනි ඔබට මේ ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ, මේ සෝතාපන්න ධම් න්‍යාය ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ හතරවෙනි තට්ටුවෙන් ලිෆ්ට් එකට ගොඩ වුණාට පස්සේ. විදුලි සෝපානයේට හතරවෙනි තට්ටුවෙන් ගොඩ වුණාට පස්සේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට එනකොට, ඒ කියන්නේ බිම් මහලට ඔබ එනකොට, ඒකේ හිටියනම් කවුරු හරි කෙනෙක් අන්න ඒ කෙනාට මේක දේශනා කරන්න පුළුවන් මට්ටම වෙනකම් මේක අතලොස්සක් තියෙනවා. ඒක වට, ඒක දහම් න්‍යාය. ඒක වටා තියෙනවා පින්වතුනි 84000 ධර්මස්කන්ධය. අනන්ත අප්‍රමාණ වූ ධර්මස්කන්ධයන් තියෙනවා ඒක වටා. එහෙනම් මේ න්‍යාය ධර්මයේ හරියට අවබෝධයට ගන්නකෝ. දැන් මට ඔබ කියන්නේ මේ කන වටේ මැස්සෙක් මේ මදුරුවෙක් කූම් කූම් ගගා යනකොට ඔබ පෙළෙනවද නැද්ද? ඉතින් ඌ කෑවේ නෑ නේ තාම. හොඳට හොඳට කල්පනා කරන්න මේ කියන කාරණාව. තාම ඌ කෑවේ නෑ නේ. ඇයි පෙළෙන්නේ? තාම ඌ කෑවේ නැත්තම් පින්වතුනි ඇයි පෙළෙන්නේ? දැන් ඔබට මේක මේ දුකක්ද නැද්ද? මේක දුකක්ද නැද්ද පින්වතුනි? දුකක්. ඒකනේ ඔබ සමහර වෙලාවට කියන්නේ මේ මදුරුවනේ උඹලා කාපල්ලා කනවටේ කරගෙන නැතුව. ඒ කනකොට තියෙන මොන වේදනාවද? ශාරීරික වේදනාවක් විතරයි. නමුත් පින්වතුනි කනවටේ කූම් කූම් ගගා යද්දි මොකද වෙන්නේ? මානසික පෙළීමක් හටගන්නව නේද? ඔන්න බලන්න පින්වතුනි ඔය මානසික පෙළීම හටගන්නේ ඇයි? අනිච්චේ නිච්ඡන්ති නේද? මේ අනිසිතේ නිසි කරන්න ගිහිල්ලා නේද? එකෙනේ තමන් වශයෙන් පවතින්නේ නැහෙන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති නේද? හේතුන් ගැළපීලා සකස් වුණා නම් යම් දෙයක් හේතු නැති වුණා නම් ආයි නැහැ නේද? එහෙනම් දැන් අද මේ ඔබ ඔබේ කන වටේ මේ මදුරුවෙක් සැරිසරන්නේ පින්වතුනි හේතු ටිකක් නිසා නේද? එහෙනම් මේ හේතු ටිකක් ඔබට පුළුවන් ද පින්වතුනි නිසි කරන්න? හේතු ටිකකින් හටගත්ත ඵලයක් ඔබ කොහොමද නිසි කරන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ඔය ඔබ තුල තියෙනනේ දෘෂ්ටියක් මේක නිසි කරන්න පුළුවන් කියලා. මේ අනිසිදේ නිසි කළ හැකි කියලා. මේ නිසි විදිහට තියෙන්න ඕනේ කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? අනිසිදයක් නිසා පින්වතුනි හැම මොහොතකම ඔබ පීඩාවටපත් වෙනවා, ඔබ තෙදෙනවා. දැන් ඔබගේ කන වටේ මේ සමනලේ කියනම් මොකද වෙන්නේ? දැන් තෙදෙනවා. නෑ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තව දෙයක් පේන්න ඕනේ පින්වතුනි. එහෙනම් ඔබ ඉන්න දෘෂ්ටියකුත් මේකට බලපානවා. දැන් මම ඔය දවල් කරපු දේශනාවක ඔය මැස්සෝ ගැන අපි පෙන්නුවා. එතන වැහුවොත් එහෙම පින්වතුනි. ඕක නිසිද අනිසිද ඔබට? ඔබට නිසිද අනිසිද? අනිසි. දැන් අනිසි වෙන මට්ටමටම ඔබ පෙළෙනවද නැද්ද? ඔබට අග්ගාල මොකද කරන්න කියන්නේ? මොකද කරන්නේ? කෝන්දරුව ඔබගේ ඇස් ඉස්සරහා යනවා. මේ දැන් මේ වෙලාවේ වෙන දෙයකින් නිවන් දකින්න උත්සාහ කරන අවබෝධ කරගෙන කෝන්දරුව ඔබගේ ඇස් ඉස්සරහින් යනවා. නිසිද අනිසිද? අනිසි. හැබැයි දෘෂ්ටිය නිසි කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? පෙළෙනව නේද? පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ඉවස ගන්නම බැරි තැන මොකද කරන්නේ? අත තෝනේ ඉස්සරහින් අභිසංකාර කළා නේද? බලන්න පින්වතුනි, පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ඉවස ගන්න බැරි තැන අභංකාර වදනවා මක් කරගන්නද? අර පෙළීමෙන් නිදහස් වෙන්න. මොකද පෙළීමෙන් නිදහස් වෙන්න බෑ අභිසංකාරයක් වදන්න නැතුව. අන්න එතකොට මොකද කරන්නේ? මෙහෙම දිගිච්ඡත වේගෙන් අත මූණ ඉස්සරහින් අරගෙන යනවා. වේගෙන් මූණ ඉස්සරහින් අත අරන් යනවා කියලා කියන්නේ පින්වතුනි අභිසංකාර කෝටියක් මැවෙනවා. එහෙනම් අභිසංකාර කෝටියක් කල් ඉවර වෙලා වේගින් මේ අත ඉස්සරහින් මේ මූණ ඉස්සරහින් අත අරගෙන ගියාම දැන් ඔබට හරි ආස්වාදයි. ඇයි? අර පෙළීමෙන් නිදහස් වෙනවා. හැබැයි පින්වතුනි මොකද්ද? අභිසංකාරයක් වැඩුවා කියලා කියන්නේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තා නම් අභිසංකාර භව පත්‍ය ජාති කියලා ජාතියක් සකස් වෙනවා. අන්න බලන්න පින්වතුනි, අනිච්ච දේ මක් කරන්න ගියාද? පටිච්ච කරන්න ගියා. අනිච්ච දේ පටිච්ච කරන්න ගියා. තමන් වශයෙන් තියන්න බැරි දේ කැමැත්තට අනුව පවත්ව ගන්න ගියා. යමක් තමන් වශයෙන් තියන්න බැරි නම් පින්වතුනි අනිසි නම් ඒක නිසි කරන්න නම් ඔබට මේ හොඳට තේරෙන ධර්මයක්නේ. දැන් අපි සිංහලෙන්ම කතා කරමුකෝ. අනිච්ච කියන වචනේත් අයින් කළා දාලා නිසි අනිසි වලින් කතා කරමු. ඒක සිංහලනේ. තේරෙනවනේ හොඳට. මට කියන්න, ඔබට නිසි නැති දෙයක් නැත්නම් ඔබට අනිසි දෙයක් නිසි කරන්න නම් ඔබ මොකද්ද කරන්නේ? උදාහරණයක් ගමුකෝ. ගෙදර ඉන්නවා පුංචි දුවෙක්. මේ දුව හරි ආසයි ගේ අතු ගන්න. කොස්ස තියලා තියෙන්නේ පිටිපස්සේ. ගෙදර පිටිපස්සේ තියෙන දොරෙනුත් එළි. මේ දරුවා කුස්සියා ගේ අතු ගාල ඉවර වෙලා කොස්ස තියෙනවා හරියටම සාලේ නැද්ද? දැන් ඔබ ගිහිල්ලා ඔය කොස්ස දකින්න. නිසිද අනිසිද? කොස්ස ඔහොමම තියෙන තෙලෙනවද නැද්ද? දැන් තෙලෙනවා. ඇයි මේ අනිසි? ඒක නිසා තෙලෙනවා. හොඳට බලන්න මේකනේ, යමක් අනිසි වෙච්ච ගමන් පෙලෙනවා. දැන් මේ තෙලීමෙන් නිදහසෙන් දැන් එහෙම තෙලි තෙලි ඉන්නේ මේ කොස්ස දකින්න වාරයක් ගානේ තෙලෙනවා. දැන් තෙලි තෙලි ඉඳලා ඉඳලා ඉඳලා දැන් අවිසංකාර වඩන්න දැන් මොකද උනේ? ඇවිත් ඔන්න එහෙනම් කාය අභිසංකාරයක් වඩපු නිසා දැන් මොකද උනේ? ඇවිදින ජාතිකය හැදුවා. ඒ පිටුදුනි ජාතිකයේ ගොඩක් ඉන්නවනේ. ජාතිය කියලා කියන්නේ මේ උපත්ති ජාති විතරක් නෙමෙයිනේ. මේ මොහොතේ හටගන්න ජාති තියෙනවනේ. කම්මැලි ජාතිය, බලු ජාතිය, හරජ ජාතිය, ගොන් ජාතිය, මෝඩ ජාතිය, ඔය ඔක්කොම ජාති. ඒ මොහොතේ හටගන්න ජාති. ওই ජාති හැදෙන්නේ බව නිසා. එහෙනම් කම්මැලි බව, ගොම් බව, හරක් බව, බූරු බව, මෝඩ බව, ඔය ඔක්කොම බව. ඔය භව ටික ඔක්කොම එකතු කළාම තුනකට බෙදා ගන්න පුළුවන්. ඒක තමයි රාග භව, ද්වේෂ භව මෝහ භව. එහෙනම් රාග භව, දේශ භව, මෝහ භව කියන එක තුල තමයි පිටින්නේ ඔය හැම භවයක්ම හැදෙන්නේ. එහෙනම් දැන් ඔබට මේ අවස්ථාවේදී මොනවා දැන් ඔබට තියෙන්නේ භව? මේ භව මොකද්ද? බනහන භව. බනහන භව නිසා මොකද වෙන්නේ? බනහන ජාතිකය හටගන්න. හැබැයි දැන් මේ පටිච්ච සමුප්පාද චක්‍රය යන්නේ පිටින්නේ අවිජ්ජා පත්‍ය කියලා නෙමෙයි. කුසල මූල පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියලා කුසල මූල පටිච්ච සමුප්පාදේ යන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? භවපත්‍යා ජාති, ජාතිපත්‍යා ජරා මරණං, ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති කියලා පින්වතුනි ඔබ තුල ධර්මයව රැස් වෙන්න පටන් ගන්නවා. හිත සුද්ධ වෙවි, සුද්ධ වෙවි අදාස අර අකුසලයෙන් නිදහස් වෙනවා. කුණු සලාහරින කුසලයේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් මේ මොහොතේ සංකාරේ සංසාරේ තමයි මේ යන්නේ. තේරුණනේ සංසාරේ කොහෙද තියෙන්නේ? දැන් සංසාරේ කියන්නේ ජාතියෙන් ජාතියද සංසාරේ කියලා කියන්නේ? සංසාර දැන් සංසාරේ නෙමෙයි. දැන් සංසාරේ. සංසාරේ කුඩාම ඒකකයේ මොකද? සංසාරේ කුඩාම ඒකකයේ මොකද? එක හිතක්. එක හිතක් කියලා කිව්වේ පටිච්ච සමුප්පාද චක්‍රය. පටිච්ච සමුප්පාද චක්‍රයක් තමයි තින්දුනේ සංසාරේ තියෙන කුඩාම ඒකකයේ. එහෙනම් මේ වෙලාවේ ඔබ සංසාරේ සැරිසරනවා. සංසාරේ සැරිසරන ඔබ සාම සංසාරයි කියලා මේ හිතන් ඉන්නේ. සං කියලා කිව්වේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන. එහෙනම් මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන භව ගමන සාරයි කියලා හිතාගෙන ඉන්නකම් දැන් මොකද වෙන්නේ? මේ සංසාරේ යනවා. මේ සංසාර කෙනාට සංසාරේ හැදෙනවා. සං නිස්සාරයි කියලා වැටහිච්ච කෙනාට සංසාරේ හැදෙන එක නතර වෙනවා. ඕක තමයි න්‍යාය ධර්මය. එහෙනම් දැන් හොඳට බලන්න පිටින් මේ සංසාරේ හැදෙන හැටි එහෙනම්. දැන් එහෙනම් බලන්න මේ සංසාරේට ಜಾති හැදෙන හැටි. දැන් සංසාර හැදෙන්නේ ಜಾති හින්ද නේද? නැද්ද? ඒ ಜಾති එකතු වෙලානේ සංසාරය කියන කියන්නේ. දැන් අපි කියන අනාදිමත් සංසාරය කියනදලා එන ගමනේ අපි මම් බල්ලෙක් වෙලා ඉන්නේ නැති, පූසෙක් වෙලා ඉන්නේ නැති, හරකෙක් වෙලා ඉන්නේ නැති, දෙවියෙක් වෙලා ඉන්නේ නැති, සක්විති රජ වෙලා ඉන්නේ නැති, සක්‍ර දෙවියෙන්ද වෙලා ඉන්නේ නැති. ඔය එක එක වශයෙන් මේ සංසාරේ ආපු විදිහ පනවන්නේ ඔබ. සිංහලෙ ඔබ ඔය සංසාරේ ආපු විදිහ පනවන්නේ ගෙඩි වලින්. ගෙඩි වලින් විතරක් පනවලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ අද්දැව් වලින් ඔය පනවන්නේ. අද්දැව් වලින් විතරක් නෙමෙයි මේ සංසාරේ පනවන්න ඕනේ පින්වදින එක හිත් මාත්‍රේ මාත්‍රේ ගන්න. ඒතර හිත් මාත්‍රේ මාත්‍රේ කානේ පනව ගන්න ඔබට බැරි නිසා තමයි ඔබ කියන්නේ මං ගියා අද්දැවේ දෙවි කෙනෙක් වෙලා හිටියා, ඊට ඉස්සෙල්ලා අද්දැවේ බ්‍රහ්මෙක් වෙලා හිටියා ආදි වශයෙන්. එහෙම නැත්නම් පනවන්න ඕනේ එක හිත් මාත්‍රේ මාත්‍රේ නම් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ ගානේ පනවන්න ඕනේ. එහෙනම් ඒක සංසාරේ. එහෙනම් දැන් ඔබ ගියාත්මයේ දෙවි කෙනෙක් නම් පින්වතුනි දැන් මේ අත්දැකීම් මිනිස්සෙක්නේ. එහෙනම් දැන් මිනිස්සෙක් කියලා ඉන්නේ අද ඔබට අවුරුදු 30යි 40යි නම් අපි හිතුව අවුරුදු 40යි කියලා. එහෙනම් අවුරුදු 40ක් දක්වාම ඔබ පටිච්ච සමුප්පාද චක්‍ර කීයක් වෙලා ඔය සංසාරේට ජාති හදන්නේ නැද්ද? මේ වෙලාවෙත් ඔබ ಜಾති හදනවනේ. අර හුණ චුච්චුක් ආපේ කාටරි හරියාකාරයෙන් මෙහුණ නම් එහෙම මොකද වෙන්නේ? දැන් චුච්චුක් හඳ එහෙම ಜಾතිය හදාගත ගන්නවා. එහෙනම් සංසාරෙට තව ಜಾතියක් එකතු වුණා. මූලික භවයේ මනුස්ස භවයේ මූලික ಜಾතියේ මනුස්ස ಜಾති. ඕකේ යන ගමන් පිටු නැත්තම් එහෙම හිටසක්නේ. එහෙනම් පණවන්නේ වෙන්නේ සංසාරයේ කියලා පණවන්නේ වෙන්නේ මොකද්ද? තනිකර පිටුනේ කුටි කුටිනේ පණවන්නේ සංසාරයේ කියලා. නේද? මනුස්ස කුට්ටිය. ඉතින් දේව කුට්ටිය එහෙම පනවන්න බෑ. හිත හිත හිත හිත හිත හිත යන්නේ. එක හිතක් හදන තව හිතක් හදන තව හිතක් හදන තව හිතක් හදන තව හිතක් හදන ඔය ක්‍රම වේදිතයි යන්න තියෙන්නේ. එහෙමනම් දැන් හොඳට බලන්න පින්වතුනි. දැන් මේ විදිහට මේ එක එක මොහොතේ දැන් මේ ಜಾති සකස් වෙනවා. මේ එක එක මොහොතේ ಜಾති සකස් වෙනවා නම් පින්වතුනි අර දැන් කොස්ස වැටිලා තියෙනවා දැක්ක ඒ දකින්න කොට දැන් තෙලෙන්න පටන් ගන්නවා. ඇයි තෙලුනේ? මේක නිසි නේ. මේක අනිසි නිසා. දැන් අනිසි දේ නිසි කරන්න යන්නේ. අනිසි දෙයක් දැක්ක ගමන් පින්වතුනි ඒක නිසි වෙන්න කම්ම ඔබ පෙළෙනවා. මේක ජීවිතේට දාන්න తీරනේ අද මේක දාලා බලන්න මේ ටික ඔබට අවබෝධ කරගෙන නිවන් දැක ගන්න බැරි වුණොත් නම් බුදුහාඳුරෝ පහළ වෙන්න වෙනවා පින්වතුනි මේක කරගන්න. මම දැන් සිංහලෙන් මම කතා කරන්නේ දැන් මම අනිත්‍ය කියන වචනේත් කතා කරන්නේ. නිසි අනිසි මට්ටමේ යන්නේ. හොඳට තේරුම් ගන්න මේ කතාව. එහෙමනම් දැන් ඔබට හොඳටම තේරෙන්න ඕනේ යමක් අනිසි වෙච්ච ගමන් ඔබ බැලෙනවා. මේක තමයි තියෙන ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔබ හිතන් ඉඳලා ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි එකයි ප්‍රශ්නේ කියලා මේක තමයි ප්‍රශ්නේ. මේක නිසා ඔබ මොහොතක් නෑර පෙළෙනවා. පුදුම දුකකින් ඔබ ඉන්නේ ඔබගේ ජීවිතේ. යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා තථාගතයන් යමක් අනිසීන. ඒක නිසා මහා ගින්න කඩ ගන්නවා කියලා ඔය පෙන්නලා තියලා තියන්නේ ආය අහන්න දෙයක් නැහැ නේ. යමක් අනිසීන නම් ඒක නිසා දුක හට ගන්නවාමයි ඔය බලන්න හොඳට. ඔය පෙළීම දුකක් නෙමෙයි. පුදුම පෙළීමක් නෙ පෙළෙන්නේ. කොස්ත මිල තියෙන එක හොඳයි. ගොම්බෙට්ටක් එහෙම දාලා තිබ්බනම් සාලේ වැද්දේ. දැන් කොහොමද පෙළෙන්නේ? පෙළීම අඩු වේද වැඩි වේද? අප්‍රමාණ ලෙස වැඩි වෙනවා. හේතුව මොකක්ද? අප්‍රමාණ ලෙස අනිසි. ඔබ හිතන් ඉන්නේ ගොම්බෙටි සියල්ල පාරේ තිබිය යුතුයි. සාලේ වැද්දේ ගොම්බෙටි තිබිය නොහැක. ඔන්න ඔය දෘෂ්ටියෙන් ඉන්නේ මම. දෘෂ්ටි වලට තෙන්නම. ඔය දෘෂ්ටි නිසා වෙන සංසාරියක් තියෙන අන්තිමට පිඟුදුර දෘෂ්ටි ඉන්නේ අසත්පුරුෂයෝ නිසා. එහෙනම් අද ඔබේ සංසාරේ පරිසරන්නේ කවුරු හින්දාද? අසත්පුරුෂයෝ නිසා. මේ සංසාරේ පරිසරන්නේ තහමුලින්ම අසත්පුරුෂයෝ නිසා. කවදා හරි සත්පුරුෂ ආශ්‍රයක් ලැබුණා නම් අන්න එදාට ඔබට මේක කරගන්න පුළුවන් පිඟුදුර. ඒකයි මේ හඬනගා කියන්නේ මේ සීයනාද කරන්නේ අවිද සත්පුරුෂයන්ට එකතු වෙන්න කියලා. යන්නේම සත්පුරුෂ වරට කියන්නේ ඒකයි පුළුවන් තරම් එල සත්පුරුෂයන්ට එකතු වෙන්න කියලා පිංගුදින මේක කෙලවර කරගන්න නැත්නම් අමුමාන නරක ආදී ළඟින් වෙන්නේ. මේවා පොඩ්ඩක් තේරුම් ගන්න. මම ඔබට පෙන්වන්නම් අසත්පුරුෂයෝ නිසයි මේ ඔක්කොම වෙන්නේ කියලා. එතකොට ඔබ තීරණය කරන තවදුරටත් අසත්පුරුෂ ගොඩේ ඉන්නවද නැත්නම් සත්පුරුෂයත් එක්ක එකතු වෙලා මේ භව ගමන කෙලවර කරගන්නවද කියලා. කෙලවර කරගන්න පුළුවන් ඒකාන්තයෙන්ම. උත්සාහ කරන්නයි තියෙන්නේ. කොන්ද පලන තියායට බෑ. කොන්ද තියන අයට පුළුවන්. වීර්ය වඩන්න පුළුවන් අයට පුළුවන් කරගන්න. ඔබගේ අතේ මේ ඔක්කොම තියෙනවා. දැන් එහෙනම් මට කියන්න පිළිදෙන අර කොස්සට යංගෝයි. දැන් අර කොස්ස දැක්ක දැන් දැන් පෙලෙනවා. දැන් පෙලිලා එහාට ගියා මෙහාට ගියා දැන් පෙලෙනවා. පෙලිලා දරන්නම බැරි වෙනකොට මොකද කරන්නේ පිළිදෙන? ඔන්න කාය අභිසංකාර වඩනවා. දැන් මොකද උනේ? කොස්ස දෙසට ඇවිදින જાතිකය හටගත්තා. වන් තම උපත හටගන්න හැටි. පටිච්ච උනානං සමුප්පාද. ඒකට අදාළ උපතක් සකස් වෙනවාමයි ඒක නවත්තන්න බෑ කාටවත්. එහෙනම් දැන් මොකද උනේ? ඔන්න දැන් කොස්සට දැන් නැවෙන જાතිකය හටගත්තා. කොස්ස අතට ගත්ත જાතිකය හටගත්තා. කොස්ස අතට අරගෙන ඉස්සෙන જાතිකය හටගත්තා. ඒක අරගෙන ඉවරලා ඇදගෙන යන જાතිකය හටගත්තා. නිහිල කොස්ස කෙලින් කරන බීත්‍යට හේතු කරන જાතිකය හටගත්තා. ඔය ටික ඔක්කොම කළාට පස්සේ දැන් අර පෙළීමෙන් නිදහස් වුණා නේද? ඔන්න ඔය පෙළීමෙන් නිදහස් වෙනවාට කියනවා පිංගුතුනි ආස්වාදය කියලා. දැන් ඔබට හරි ආස්වාදයි. එහෙම නැත්තම් පැත්තක ඉඳ ගන්නවා. ළමයෝ. දැන් කොස්ස ගිහින් දිනනවා තියෙන තැනින්. දැන් අභිසංකාර නෙමෙයිද ඔය වැඩි? දැන් වටි අභිසංකාර වදිනවා. දැන් අභිසංකාරයක් වඩලා පිංගුතුනි අර පෙළීමෙන් නිදහස් වෙන්න හදනවා. ඔය කියලත් ළමේ ආවේ නැත්නම් ඔබ තාම පෙළෙනවද නැද්ද? දැන් කීයක් නිසා පෙළෙනවද? දෙකක් නිසා. එකක් කොස්ස නිසා පෙළෙනවා. කොස්ස අනිසි නිසා පෙළෙනවා. අනිත් එක ළමයා අනිසි නිසා පෙළෙනවා. දැන් පේනවද මම මේ කියන එක? දැන් ළමයා අනිසි නිසා පෙළෙනව නේද ඊළඟට? දැන් කතා කරන්නේ කොහොමද තින්නේ? ඈ දැන් ඔබට තේනවද සිංහදෙන ඔබට දෙන දේ ජීවිතේ? දැන් ඔබ කතා කරනද අනේ සම්මනලියෝ ඇවිදින්න මේ කොස්තරන් තියන්න කියලා එහෙම කියයිද දැන්? නෑ දැන් ටිකක් සැදපරුස වෙනවා. එහෙනම් දැන් තින්වදනි අபிසංකාරයේ අපුඤ්ඤාභි සංකාරයක් බවට පත් වෙනව නේද දැන්? එහෙනම් අපුඤ්ඤාභි සංකාර තත්වෙන් යන කෙනා තින්වදනි අපුඤ්ඤාභි එකෙන් ගිහිල්ලා බව හැදිලා ಜಾති හැදෙනකොට ගිනි පියන තැනට යන්න නේද හැදි හැදි යන්නේ? බලන්නක වෙන දේ නිසි අනිසි ප්‍රශ්නේ. දැන් අபிසංකාරයේ වැදුනට පස්සේ තින්වෙතුනි අර තෙලීමෙන් නිදහස් වෙන නිසා හරි ආස්වාදයි. ඊට පස්සේ මේ මෝඩ තාත්තා හෝ අම්මා හිතා ගන්නවා මුන්ට පොඩ්ඩක් කෑ ගහන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. ඇයි මේ අම්මා තාත්තාට හිතෙන්නේ අර ආස්වාදයේ උදා කළ දුන්නේ මොකක් කියලාද? අර ළමයා අර කරන් ගියේ කියලා. ළමයාට අර බැනපු එක කියලා අර කටින් වදම් පිළපුරපු වචන ටික කියලා. නමුත් තින්ගදෙනි ආස්වාදය කියන එක ඇති උනේ මොකක් නිසාද? අර තෙලීමෙන් නිදහස් වෙච්ච නිසා. අර ළමයාට පිට කරපු අභිසංකාර වලින් හැදිච්ච වචන ටිකෙන් නම් පින්වතුනි ළමයාව මේ සමන්ට ආස්වාදේ ආවේ. ළමයාට කෑ ගහද්දි ළමයා කියලා නෑ මං කරන්නේ නෑයි මොකද? නමුත් ආස්වාදයි. දැන් ආයි කෙලෙනව නේද? ඇයි? තව අනිසි දෙයක් වුණා. ඔන්න හොඳට තේරුම් ගන්න පින්වතුනි ඔබට ජීවිතේ වෙන දේ. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි අනිසි වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න ඔබට දුකමයි උදා වෙන්නේ කියලා ඔබ කෙලෙනවා කෙලීම මහා දුකක් කියලා. එහෙනම් මට කියන්න පින්වතුනි ඔහොම නොවන දෙයක්. මේ ලෝකේ ඔබට ඔබ ඔය කියන මහා කෙලීමටපත් නොකරන එක දෙයක් කියන්නේ. හැම මොහොතකම පින්වතුනි ඔන්න ඔය ස්වභාවයයි තියෙන්නේ. ඔබ තව කෙනෙක් එක්ක අතුරු නිතරු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔබ අද මේ භාර්යාවක් ස්වාමි පුරුෂයෙක් එකට ඉන්නවා කියන එක සිංහලදී හරි ලොකු දෙයක්. ඒකට හේතුව තමයි එක්කෙනෙක් එකාකාරවම අභිසංකාර වඩනවා. නැත්තම් නම් ඉන්න බෑ. පුළුවන්ද බැරිද? ඔබ කියන්නකෝ. එක්කෙනෙක් අභිසංකාර වඩන්න ඕනේ නේද? ඇයි ඒ? හස්බන්ට නිසි දේ නැත්නම් මේ ස්වාමි පුරුෂයාට නිසි දේ දිරිඳට නිසි නෑ. අනිසි. එහෙනම් දෙන්නෙන් එක්කෙනෙක් මක් කරන්න ඕනේද? අභිසංකාර වඩලා ඒකට සම උපතක් හදා ගන්න ඕනේ නේද? එතකොට නේද පින් පුළුවන් සමනස්ස එවත් සෝමනස්යෙන් ඉන්න පුළුවන්. එකම જાතියේ මනසක් හඳුනන නම් මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි දෝමනස්ස වුණා නම් මොකද වෙන්නේ? දෙවනි જાතියක මනසක ඇසුරකට වැන්න නම් එහෙම මොකද වෙන්නේ? එහෙනම් එක්කෙනෙකුට නිසි අනිත් එක්කෙනාට අනිසි. එතකොට මොකද වෙන්නේ සිංහදෙනි? ගැටෙනව නේද හොගාද? එක්කෙනෙකුට නිසි වුණා නම් අනිත් කෙනාට අනිසි වුණා නම් පින්වතුනි ඔය දෙන්න ගැටෙන එක තමයි කරන්නේ හැම මොහොතකම. නොගැටි ඉන්න නම් කරන්න තියෙන එකම එක දේ තමයි එක්කෙනෙක් අවිසංකාර වඩන්න ඕනි බඩලි විරලා අරට අදාළ සමුප්පාදයක් හදාගන්න. ඒකට ගැළපීලා යන උපතක් සකස් කරගන්න ඕනි. ඒ උපත සකස් කරගත්ත නම් දැන් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක නිසා තමයි පින්වතුනි ආදරයට නිර්වචනයක් දෙන්නේ කැප කිරීම කියලා. මන් දෙන්නම් ඔබට ඊට වඩා හොඳ එකක්. ඒ තමයි සිංහතුනි කරත් ඇදීම කියලා. ආදරය කියන්නේ මොකද්ද තනි කරද? බර කරත් ඇදින එකක්. කෙලින්ම දාගත්තා කොම කරත් ඇතුළට හරකාසේ දැන් මොකද කරන්නේ? අභිසංකාර වඩමින් එකිනෙකාගේ ආසාවන් ඉෂ්ට කරගෙන යන ගමනක්. අම්මෙක් තාත්තෙක් වෙනවා කියලා කියන්නේම තනි කරම ඕකක්ම තමයි. බර කරත්තෙට දාගත්ත ඔක්කෝම ටික දාගෙන සිංහසනි ඇදගෙන යනවා. තාත්තා වෙච්ච කෙනෙකුටවත් කියන්න පුළුවන්ද මම මේ කියන එක වැරදි කියලා? ඔබට කියන්න පුළුවන්ද ඔබ බර කරත්තෙ නිදාස් වෙලා ඉන්නේ කියලා? නෑ. ඔබ තාම බර අදිනවා. ඔබ අනිසි දේ නිසි කරන්න ගිහිල්ලා වෙච්ච වැඩේ. එහෙනම් පින්වතුනි දැන් අපි බලමු ඇයි මේ පෙලෙන්නේ කියලා අපි. හරි, දැන් කොස්සක් තියෙනවා පාරමේ මේ සාලේ මැද්දේ. රහතන් වහන්සේ නමක් වඩිනවා ගෙදරට. දැන් පෙළේ ඉදෝනවා. දැන් උන්වහන්සේ පෙළේ ඉද තියෙනවා නෑ. එහෙනම් උන්වහන්සේ නොපෙළෙන්නත් අර ගෙදර මිනිස්සයා පෙළෙන්නත් හේතුව මොකද්ද? ඔන්න ඕක හොයලා බැලුවා නම් හරිනේ. අන්න එතකොට අහුවෙනවනේ පින්වතුනි අපේ දුර්වලතාවය මොකද්ද කියලා. උන්වහන්සේ පෙළෙන්නේ නෑ, හැබැයි අපි පෙළෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි අපි තුල තියෙන අර මෝඩ ගොන් දෘෂ්ටි. මොකද්ද? අනිච්චේ නිච්ඡන්ති. ඒකේ අනිසි දේ නිසි කියලා අපි හිතාගෙන ඉන්නවා. එන අපි කැමති විදිහට මේ ලෝකේ තියනවා කියලා හිතාගෙන ඉන්නවා. අපි කැමති විදිහට ලෝකේ තියනවා කියලා හිතාගත්ත ගමන් පින්වතුනි ඒ කියන්නේ අපි තුල තියෙන නිසි න්‍යායනේ. නිසි කියලාමනේ හිතෙන්නේ. එතකොට අනිසි එකක් දැක ගමන් මොකද වෙන්නේ? පෙළෙන්න පටන් ගන්නවා. ළමයා නිසා ඔබ පෙළෙන්නේ පින්වතුනි. ළමයා එනවා මේ ඉස්කෝලේ ගිහිල්ලා. ළමයා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට report එක දෙනවා තාත්තට අම්මට. දැන් අම්මයි තාත්තයි පෙළෙනවා. මොකක් නිසාද පෙළෙන්නේ? අනිසි නිසා. නිසි දේ වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අනිසි නිසා පෙළෙන්න පටන් ගන්න. ඒ පෙළීම නිදහස් කරන්නේ සමහර විට පුතාගේ පස්ස පැත්තට හොඳ කෝටු පාරවල් දෙකකුත් දීලා අපුන්‍යාදී සංකාරයක් වඩලා අපාගත වෙන පාප කර්මයක් කරගෙන ඊට පස්සේ ඔක හදා ගන්නව කොහොමද? ළමයෙකුට ගහලා හරි හදාගන්න බෑ. ළමයා කුඩු ගහන්න යනවා නම් ඕක කළාට කමක් නැහැ. නමුත් ළමයාගේ report එකේ ලකුණු වැඩි වුණා කියලා ළමෙක් ගහනවා කියලා කියන්නේ පින්වතුනි, ළමයා හදාගන්නද ගහන්නේ? හොඳට බලන්න තියෙන්නේ ළමයා හදාගන්නේ මේ ඒ ගහන්නේ. ඒ ගහන්නේ තියෙන්නේ අප්‍රමාණ ලෙස පෙලිලා පෙලිලා පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන්න ඒ ගහන්නේ. ඒ වෙලාවට ගහන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වෙලාවට ගහන්නේ. නමුත් මේ ළමයෙක් මරදක් කළාට පස්සේ දරවටුවක් කරන එක ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි ඔබ පෙලෙනවා. ඔය පෙලීම හටගන්න හේතුව තමයි පින්වතුනි අර කියපු දෘෂ්ටිය. ඔය දෘෂ්ටිය එන්නේ පින්වතුනි අසත්පුරුෂයන් විසින්. ඔබගේ ඔළුවට දානවා මුලා දෘෂ්ටිය. මම හොඳ උදාහරණයක් දෙන්නම්. අද දවල් දේශනාවේ මම ඒ උදාහරණය ඒ ගත්ත උදාහරණයක් මම ඔබට දෙන්නම්. දැන් ඔබගේ ඇඟේ ඇවිල්ලා මැස්ස වහනවා. ඔබගේ ඇඟේ මැස්ස වහනකොට පින්වතුනි ඇයි ඔබ අත ගසලා දාන්නේ? ඔබගේ ඇඟේ මැස්ස වහද්දී ඇයි අත ගසලා දාන්නේ? අනිසි. ඇයි අනිසි උනේ? යමක් අනිසි වෙන්න නම් පින්වතුනි ඔබ නිසි කියලා එකක් හිතාගෙන ඉඳලා නේද? නැත්තම් ඔබ කොහොමද අනිසි කියන්නේ? යමක් අනිසි කියලා ඔබ තීරණය කරන්නේ පින්වතුනි ඔබ දෙයක් නිසි කියලා හිතන් ඉන්න හින්දානේ. මේක මෙසේ විය යුතුයි කියලා හිතන් ඉන්න හින්දානේ. එහෙනම් දැන් මැස්ස ටිකක් ඇඟේ වහනකොට ඔබට අනිසි කියලා දැල්ලා ඔබ පෙලෙන්න පටන් ගන්නවානේ. ඒක නිසා අත ගසලා දානවා. අභිසංකාරයක් කරලා ඉවර වෙලා අත ගසලා දානවා. දැන් ආයෙ ඔන්න නිසි කරගත්තා. ආයෙ මැස්ස වහනකොට ආයෙ අත ගසලා දානවා. ඔන්න ආයෙ නිසි කරගත්තා. ඔය අතර සම්මන දෙයක් ඇවිල්ලා බහිනවා. දැන් අත අසර ගන්නවානේ? නැහැ. මැස්සෝ කැරගෙනකොට ඉන්න බෑ. එහෙම මේ ගාලා ගාලා ගාලා උඹ පන්නනවා. සමනලියෝ කැරගෙනකොට එහෙම කරන්නේ නැහැ. හැබැයි පින්වතුනි සමනලෙක් ඉන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය කබරයෝ ඉන්නවනේ. ඔය කබරේ ඇවිදගෙන යනකොට පින්වතුනි කබර බෙටි දානවා. කබර බෙටි පෑගුණොත් වන වෙනවා. හැම කුණු වෙනවා බෑ මේ හැමේ ගෑවුනොත් එහෙම. ඔය ඇවිදගෙන යනකොට පින්වතුනි කබර බෙදි කෑල්ලක් මලක් උඩට වැටෙනවා. සමනලයා ගිහිල්ලා ඒ මලේ වහනවා. උගේ කකුල් වල ගෑවෙනවා අර කබර බෙදි. දැන් ඇවිල්ලා ඔබගේ ඇඟේ වැහුවොත් එහෙම දැන් මොකද වෙන්නේ? දැන් වන කකුල වන වෙනවා, ඇඟ වන වෙනවා නේද ඊට පස්සේ? එහෙම වෙනව නේද? සමනලෙක් එහෙම කැරකුණොත් ඔබ මොකද කරන්නේ? දැන් මම ඔබට අලුත් ධම්මයක් දැස්සුවනේ ඔළුවට. මම අලුත් කරුණක් කිව්වා. කබරයෝ නිසා මේ සමනලයෝ නිසා ඇඟ වන වෙන ලෙඩ හැදෙන්න. දැන් මම දැස්සුවා නේද අර අසත්පුරුෂ ක්‍රියාකාරකමක් කළා. මම ඔබට දෘෂ්ටියක් දුන්නා නේද? මේ පෙන්වන්නේ මේ දෘෂ්ටි නිසා ඔබට වෙන හරිය. දැන් මොකද වෙන්නේ තින්ගදෙන්නේ? දැන් සමනලෙක් වටේ කර පෙලෙනවද නැද්ද? ඉස්සෙල්ලා සමනලයා කරකිනකොට පෙලුන්නේ නැහනේ. නමුත් දැන් සමනලයා කරකිනකොට පෙලෙනව නේද? ඔබගේ අතේ තියෙනවා කුස්සයක්. නිත්‍යාස්සේ කියනවා මැස්සෝ වහන තරමට කුස්සේ සනීප වෙනවා කියලා. දැන් ඒ දුන්නේ දෘෂ්ටිය. දැන් මේ මැස්සෝ අත වටේ කැරගෙන මොහොතක් මොහොතක් නෑර පින්වදින් තෙලෙයිද? දැන් තෙලෙයිද? දැන් ඔබට පේනවද පින්වදින් මේ දෘෂ්ටි ඇවිදින්න මෙන්න මේ දෘෂ්ටි වලින් තමයි පින්වදින් මේ නිසි අනිසි ભેදය හැදෙන්නේ. නිත්‍යනිසි බේදය හැදේ. චන් බන් දුක්ඛං යමක් අනිච්චයි නම් ඒක දුකයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. අනිච්චයි නම්. දැන් යමක් අනිසි නම් යමක් අනිසි කියලා ඔබ තීරණය කළා තියෙන්නේ දෘෂ්ටියකට කියලා දෙයක්ත් තියෙනවනේ. ඒකද ඔබ අනිසි කියලා කිව්වේ? එහෙනම් ඔබ කියන හිතන් ඉන්නවා නම් අනිසි දෙයක් වුණා නම් ඒක ඒකාන්තයෙන්ම දුකට හේතුවක් නෙමෙයිද? වචන. උන බම්බුවේ බැස්සුව වගේ නෙමෙයිද බලන්න? ආයි ඇදයක් බලුද්දක් හොයන්න පුළුවන්. හොඳ ආකාරව තේරුම් ගන්නේ නැතුව බොහොම ආය ආසකින් මම මේ පාලනය කරගෙන මේ ධර්මයේ කතා කරන්නේ ඔබත් එක්ක. මේ ටික හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගත්තා නම් ඔබ මේ ධර්ම න්‍යාය අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. එතනින් එහාට ඔබට තියෙන මේ ධර්ම න්‍යායන් එකිනෙක සම්බන්ධව බලන්න මේකත් එක්ක. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඕක ලක්ෂ වතාවක් කරන්න පිංගුදිනි ඔබ වැඩේ කැඩිලා. ඔබටම දැනෙන යථාර්ථන බව ලෝකේ. කර උත්තරේ ඇවිල්ලා මේ අහලා දින අනිත් එකට උත්තරෙත් ඇවිල්ලා ඔබට අහන්න තියෙන මේ උත්තරත් ඇවිල්ලා මොකද න්‍යාය ධර්මයේනේ මේක. දැන් එහෙනම් දැන් මොකද වෙන්නේ පින්වතුනි? මේ අසත්පුරුෂයෝ විසින්, අසත්පුරුෂයෝ හෝ සත්පුරුෂයෝ කවුරු හරි විසින් මක් කරනවා? අපිට දානවා දෘෂ්ටි. යමක් නිසි කියලා දෘෂ්ටියක් දානවා. ඒ දෘෂ්ටිය දාපු ගමන් පින්වතුනි ඒක තමයි නිසි. වටිනකමක් දීලා තියෙනවා. ඔය වටිනකම ආපු ගමන් පින්වතුනි ඒක තමයි නිසි. එහෙනම් අන්නේ නිසියක තමයි නිසි කරගෙන අනිත් ඒවා ඔක්කොම නිසි කරගන්න. එහෙනම් ඒක නිසි වෙලා අනිත් ඒවා ඔක්කොම නිසි වෙනකොට පින්වතුනි අනිත් ඒවා දකින්න වාරයක් වාරයක් ගන්න. දැනගන්න වාරයක් වාරයක් ගන්න පින්වතුනි ඔබ පෙළෙනවා. ඒකමයි සම්වේදී. ලස්සන ගෑන් ළමයෙක්ගේ නල්ල පුරාම තියෙනවා කළු උපන් ලපයක්. පෙළෙනවද නැද්ද? ගෑන් ළමයා නෙමෙයි. ගෑන් ළමයා දිහා බලන් ඉන්න පිරිමි ළමයා පෙළෙනවද නැද්ද? නිකන් ඉඳලා බලන්න. ලස්සන ගෑන් ළමයෙක්. හැබැයි නල්ල තියෙනවා පොඩි කළු පාට ලපයක්. අපි දැන් පොඩි ලපයක් තියෙනවා. දැන් පෙළෙනවද නැද්ද? පෙළෙන්නේ නෙමෙයි. ඔබ හොඳටම දන්නවනේ පින්වතුනි පෙළෙනවා කියලා. ඒ පෙළෙන නිසානේ කියලා කියන්නේ. ඒ මචං අපරාධේ නේද මං අර බලහ කියනවද නැද්ද? ඔය භාෂාව වලින් කතා කරනවද නැද්ද කොල්ලෝ? අර බලන් අපරාධේ නේද මං ඒක එතන තිබුණේ. ඇයි මේ? මේ නිසි ස්වභාවයක් තියෙනවා. ඒ නිසි ස්වභාවය තියාගෙන පින්වතුනි යමක් ඒිට නොගැලපෙන විදිහට එනකොට පුදුමාකාර පිළීමකින් පෙළෙන්න පටන් ගන්නවා. හොඳට ඔක අත්දකින්න. ජීවිතේට දදා දැන් බලන්න ඔබට දිවිච්ච මේ අත්දැකීම් ඔබ ඔබ ලවපු අත්දැකීම් තියෙනවානේ. ඔය අත්දැකීම් හොඳට දාලා බලන්න. ඔබ ගත්ත දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටියට එහා පැත්තේ යමක් වෙන්න ගියොත් එහෙම පින්වතුනි ඔබ පෙළෙනවා. තව උදාහරණයක් ගමුකෝ. දැන් මෙතන තියෙනවා ටේප් එකක්. දැන් මගේ අතේ ටේප් එකක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ පින්වතුනි? මේකේ අග කෙළවර හොයන්න හදනවා. දැන් මේ මෙහෙම දැන් ඔබට පේන්න හොයනෝ මේක. අපි දමු දැන් මේ කැලල නෑ කියලා. දැන් පේන්නේ නෑනේ. දැන් මම මොකද කරන්නේ? මම මොකද කරන්නේ පින්වතුනි? මේක හොයනවා. මේක හොයන්න හොයන්න හොයන්න හොයන්න ඔබ පෙළෙනවද නැද්ද? මම මේ හොයනවා තාම. දැන් ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. පෙළිලා පෙළිලා පෙළිලා බැරිම තැන මොකද කියන්නේ? දෙන්නකො මං හොයලා දෙන්නවා කියනවද නැද්ද? කියනවා. ඔන්න බලන්න පිටින් දෙන්න හරිය. දැන් ඕක වෙනවා. දැන් දැන් අපි දන් වළඳන ඉවර වෙලා පාත්‍රේ තී දානවා. මේ භික්ෂුන් වහන්සේලා පින්වතුනි මේ බොහොම හික්මිච්ච ත්‍රිසක් මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ. ඇවිදින්නේ අඩි දෙක තුනක් බලාගෙන. ඉතින් එහෙම මේ ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙල කියන්නේ මා ත්‍රිසක්. ඉතින් ඒ උත්සමය මේ තමන් දන් වළඳපු පාත්‍රය අරගෙන ලේන්සුවකින් දැන් පාත්‍රයේ හොදලා ලේන්සුවකින් මේක පිහි දානවා. ඕක බලන් ඉන්නවා පින්වතුනි පැවිදි වෙන්න ඉන්න පිරිස. ඉතින් මම ওই පාත්‍රයේ හිමීට පිහි දාන ගමන් අපේ මේ ඉන්න මාත්‍රයෙක්ගෙන් අහනවා. පෙළෙනවනේ. ඇයි පින්වතුනි පෙළෙන්නේ? දැන් මම පැවිදි වෙලා හිටියේ නැත්තම් මාත් පෙළෙනවා. ඇයි මේ මෙහෙම නේද? මේ බොහොම හිමීට මේක පිළිදාන්නේ. දැන් මේකනේ හිමීට කරන එක පවා පෙළෙනවා. ඔබ හොඳට අත්දකින්න මේක. ඔබ කුස්සියට ඔබේ බිරිඳත් එක්ක වැඩ කරන්න ගියාම බිරිඳ හිමීට ලූලු ගෙඩිය කපද්දී ඔබ පෙළෙනවද නැද්ද? මේ ඔන්නක දෙන්නනේ මම ඔක කපන්න සකටනන ගල කපන්නේ නැද්ද ඔබ? ඇයි බලන් ඉන්න බෑත් ඉඳගෙන ඔබ පෙළෙනවා? හේතුව මොකද්ද? ඔබේ තුල තියෙන එකක්. ඔබ නිසි කියලා දෙයක් හිතාගෙන ඉන්නවා. ඔන්න ඕක තමයි තින්දුනේ හේනේ. ඔබ දෘෂ්ටිගත වෙලා තින්දුනේ නිසි කියලා යමක් හිතාගෙන ඉන්නවා. අන්න ඒක නිසා තමයි ලෝකයේ අනිත් පැත්තට යනකොට අනිසි බව වැටහෙනකොට අනිසි කියලා දැනෙනකොට තින්දුනේ තෙලි තෙලි යනවා කොහොම හරි අරගෙන නිසි කරන්න. හොඳට බලන්න මම එක එක જાති උදාහරණ ඔබට මේ කියන්නේ. කන්නාඩි දෙකක් දාගෙන ඉන්නේ මේ මහත්තුරු ඉන්නේ නෝනවරු ඉන්නේ. අපි ගම්මුකෝ කන්නාඩි දෙක දා ගන්නවා. පෙවුන් නැත්තම් එහෙම පෙළෙනවද නැද්ද? පොඩ්ඩක් එහෙම මෙහෙම හොඳයි නම් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. එහෙනම් මොකද කියන මේක නිසි නෑ. මේක හරියන්නේ නෑ කියලා දෙනවා අපහු. ඇයි මේ? ඔබතුල තියෙනවා හරියනවා කියන එක එහෙනම්. එහෙනම් ඒක වෙනකම් ඔබ අභිසංකරණය කර කරා කර කරා කර කරා ඒක කරගන්න උත්සාහ කරනවා නේද? ඔන්න ඔය කොට තමයි තියෙන්නේ මේ ලෝකය කියන එක හැදෙන්නේ. රහතන් වහන්සේලා කවර කවදාක්වත් ලෝකය හදන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් අතින් තියෙන්නේ කවදාක්වත් ලෝකය හැදෙන්නේ නැහැ. ලෝකය හදන්නේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරපු නැති අය. අනාගාමී පිරිස හදන ලෝකයක් තියෙනවා. ඒ අනාගාමී පිරිස හදන්නේ මේ ලෝකේ. කාම ලෝකේ හදන්නේ අනාගාමී පිරිස. මොකද කාම වස්තු උදේට උන්වහන්සේට පෙළෙන්නේ නැහැ. ඔබ යම් දවසක අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ දිනවලදී මේ කාම වස්තු නිසා ඔබ පෙළෙන්නේ නැහැ. මොකද හේතුව කාම වස්තු නිසා තිබිච්ච සියලුම දෘෂ්ටි පහ වෙලා ඉවරයි ඔබට. එහෙනම් මේක මේ ආකාරයෙන් පවතිවා කියලා නිසි කියලා ක්‍රමවේදයක් ඔබ තුන නැහැ. මොන ආකාරෙත් නිසි. දැන් ප්‍රශ්න ඉවරයි නේද? ඔබතල තියෙන මෙහෙම එක මොන ආකාරයාවත් නිසි. දැන් ප්‍රශ්නෙට උත්තරේ ඇවිල්ලා නේද? දැන් ඔබ එකම දෙයක් නිසාවත් පෙළෙන්නේ නැහැ නේද? දැන් ඔය අල්ලපු ගෙදර අය නිසා වැඩි පෙළෙන්නේ නැත්තේ ඇයි? ඉතින් මොන ආකාරයාවත් එච්චරයි නේ? අල්ලපු ගෙදර එකනේ. හැබැයි තමන්ගේ දරුවා ගැන ඊට වඩා ලොකු දෘෂ්ටි හදාගෙන නේද ඔබ ඉන්නේ? ඒක මෙසේ විය යුතුයි මෙසේ විය යුතුයි මෙසේ විය යුතුයි කියන ඔබ දෘෂ්ටි හදාගෙන ඉන්නේ. අන්න එතකොට සිංහතුනි ඔබ පෙළෙන්න පටන් ගන්න. එහෙනම් මොකක් හරි නිසා කවුරු හරි දීපයන් නිසා හරි සිංහතුනි දෘෂ්ටිගත වෙලා ඉන්නවා නම් ඔබ ඒ හැම දෘෂ්ටියක් නිසාම ඔබ හැම තප්පරයක් නැරඹ පෙළෙනවා. එහෙනම් සිංහතුනි මේ ලෝකේ තියෙන හැම වස්තුවකම ස්වභාවයේ ඒ වස්තුව ඔබ වශයෙන් පවතින්නේ නැතිකමනේ. මොකද හේතුන්ගෙන් හටගත්ත දේවල් කොහොමද සිංහතුනි ඔබ වශයෙන් පවතින්නේ? එහෙනම් මේ ලෝකේ එකක්වත් නිසි කියලා ගන්න පුළුවන්. ඔක්කොම හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. දැන් මේ මයික් එක වැඩ කරන දැන් ඔබට සද්ද ඇහෙනවන්නේ. මේ මයික් එක වැඩ කරන්නේ තින්වදනේ මේ මට ඕනෙ හින්දාද? හොඳට හිතලා බලන්න මට ඕනෙ හින්දාද මයික් එක වැඩ කරන්නේ? මම හැමදාම ඔබට බලන්න කියන්නේ. මේ ලයිට් එක දැන් පත් විලා දැන් මේක කරුවලයි අපිට. දැන් කරුවලයි කියලාද මේ ලයිට් එක පත් වෙන්නේ? මේ ලයිට් එක දැන් තියෙන අපිට කරුවල හින්දාද? හොඳට හිතලා බලන්න. මේ ලයිට් එක දැන් තියෙන්නේ අපිට කරුවල හින්දා නෙමෙයිනේ පින්වදිනේ. මේ ලයිට් එක තියෙන්නේ ඔබ ස්විච් එක දාපු නිසා. ස්විච් එක දාලා ඒකට අදාළ සියලුම කරුණු කටයුතු ටික එකතු වෙච්ච නිසා. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතම්. මේ සම්භූතයක් මේ තියෙන්නේ මේ උදා වෙවි තියෙනවා මේ දේ. උදා වෙවි තියෙන්නේ පින්වදිනේ ඒකට අදාළ සියලු කරුණු සේරම එකතු වෙලා. ඒ ගානට ඔක්කොම එකතු වෙලා තියෙන නිසා හරියට ගැළපිනා සකස් වෙලා තියෙන නිසා උදා වෙවි තියෙනවා මේ ආලෝකය. දැන් මේක දවල්ට දැම්මොත් පත් වෙන එකක් නැද්ද? ඉතින් දවල්ට අපිට ආලෝකය ඕනේ නැහැ නේද? ඒත් පත් වෙන්නේ ගන්න නැද්ද මේක? පත් වෙනවා. එහෙනම් දැන් අපිට කරුවල හින්දා ලයිට් තියෙන්නේ. හොඳට හිතලා බලන්න. අපිට කරුවලයි කියලා ලයිට් පත් වෙන ක්‍රමයක් මේ ලෝකේ නැහැ. ඒකට අදාළ හේතු ටික ගැලපුණා නම් ලයිට් එක පත් වෙනවා. දැන් ඔබට දාඩිය නිසාද ෆෑන් එක කරකෙන්නේ? නෑ. ඉතින් හොඳට හිතලා බලන්න ඔය කියන ක්‍රමවේදය. ඔබට දාඩිය නිසා නෙමෙයි මේ ලයිට් එක කරකෙන්නේ. මේ ෆෑන් එක කරකෙන්නේ. ඒකට අදාළ සියලු කරුණු කටයුතු සම්පූර්ණ වෙච්ච නිසා. එහෙනම් දැන් ඔබ මේ ෆෑන් එක ගැන නිසි කියලා හිතාගන්න මොකද්ද? මම කියන්නේ මේ ෆෑන් එකේ නිසි මොකද්ද? මං හන්නේ නිසි කියලා හිතාගන්න ඕනේ. ඒ හේතුන්ගෙන් ගැලපෙන එකනේ. මං හන්නේ නිසි කියලා හිතාගන්න ඕනේ. කොහොමද තිබ්බොත් කියලාද හිතාගන්නේ දැන්? කොහොමද තිබ්බොත් හොඳයි කියලාද ඔබට හිතෙන්නේ ඔන්න දැන්? අපි ෆෑන් එක පොඩ්ඩක් අතට ගිහින් AC machine එකක් තියෙනවා. AC තියෙන, air condition machine එකක් තියෙනවා. ඒ air condition එකත් high කරලා තියෙනවා. දැන් ඔය එයා කන්ඩිෂන් එකද ස්විච් එක ඔන් කළාට පස්සේ හීතල වාතය එනවා. හීතල වාතය ඇවිල්ලා ඉතින් ඇඟ සිසිල් කරලා දෙනවා. මට කියන්න කොහේ AC මැෂින් එකේ මොකද්ද ඔබට නිසි? මොකද්ද ඔබට නිසි? හීතල එකද රස්නිකද නිසි? නෑ හොඳ යන්නේ. මේක තර්ක කරලා ගන්න උත්තරේ ඔබගෙන් ගන්න. ඔබට ඔය එයා කන්ඩිෂන් එකේ හීතල මේකද රස්නි මේකද නිසි? මම මේ ඔබට පෙන්වන්න යන්නේ ඔබ නිසි කියලා ගත්ත හැමතැනක ඔබ පරදීන හැටි. පෙලීම ඔය පෙලීම උදා කරගන්න හැටි පින්වතුනි මේ ලෝකේ නිසි නෑ. ඒකනේ තථාගතයන් වහන්සේ කිව්වේ අකුරු 8යි පද 3යි. මේ තුලනේ පින්වතුනි මේක තියෙන්නේ. ඊළඟට අපි ඔබ රූපෙට එහෙම දාන්න බලමු. මේ ධම්මස්කන්ධ නැగి නැగి එන්නේ පින්වතුනි ඔබ මාව නිදහස් කරලා තියෙන නිසා. ඔබ මට කතා කරලා නම් හැමදාම බණ කියන්නේ කියලා ඉතින් මම මේ වට වෙලා ඉන්නේ නැහැ. මේ ධර්මයේ ගැඹුරින් විශ්ලේෂණය කරගන්න විවේකී ඕනේ. ඒ භාවනා යෝගී ඉන්නකොට මේව ඉතින් නැగి නැగి එනවා. මේ මම මේ තව හොයන්නේ දෙඟුදින තව සරල විදි මේක විස්තර කළා දෙන්න. මම මේ ගැඹුරට මේ ඈත දුවන්න හදන්නේ නැහැ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මම බලන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියවම තේරෙන්නේ නැත්නම් මේක තව සිංහලටම ගිහිල්ලා බලමු මේකේ තව මොනවද තියෙන්නේ කියලා. එහෙම ගිහිල්ලා බලන්න උත්සාහ කරනවා. මොකද ඔබට කොහොම හරි මේක තේරුම් කළා දෙන්න. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභියෙන් නම් පිංගුතිනි සෝතාපන්න නොවී නම් මැරෙන්න එපා. ඒක මේ සම්බුද්ධ ශාසනයකට ගන්න මහා නිගාවක්. ඒක නම් කරන්න එපා කවදාකවත්. උත්සාහ කරන්න කොහොම හරි මේක කරගන්න. මොකද මේ කියන ටික සෝතාපන්න වෙන්න විතරක් නෙමෙයි ඕනේ. සෝතාපන්නෙක් සකදාගාමි වෙන්න කොහොම මොකද්ද කරන්න ඕනේ කිව්වම බුදුහාඳුර මොකද කිව්වේ? අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න කිව්වා. ලෝකයේ පිළිවඳ අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න. සකදාගාමි කෙනෙක් අනාගාමි වෙන්න මොකද්ද කරන්න කිව්වේ? ලෝකයේ පිළිවඳ අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න. එහෙනම් පිළිවෙදින මේ අනිච්ච දුක්ඛ අනාත්ත මනාකොට වඩා ගන්න කෙනා නේද පිළිවෙදින මෙතින් ගොඩ යන්නේ? එහෙනම් මේක හොඳ ආකාරව තේරුම් ගන්න. එකින් එක අරගෙන තේරුම් ගන්න. එහෙනම් දැන් එයා කන්ඩිෂන් එකේ ඔබට නිදි මොකක්ද? ඔබ තුලින් ගන්න මට ඔබ තුලින් දෙන්න උත්තරයක්. දැන් ඔබට පුළුවන් එකක්වත් නිදි කියන්න. නෑ. ඇයි නිදි කියන්න බැරි? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන් ගැළපීලා සකස් වෙන්න ඕනේ. හේතුන් ගැළපීලා සකස් වෙනකොට තමයි තියෙන්නේ මේ දේ විද්‍යාමාන වෙවි එන්නේ. මේක නිදි මේක එහෙම කියන්න බෑ. දැන් ඔබ කිව්වොත් එන්නේ හීතලයි නිදි කියලා. එහෙනම් හිතන්න මොමිට? කියලා තියලා තියෙනවා ඒ සිම් මැෂින් එකේ ඉස්සරහා. විනාඩි 5ක් විතර යනකොට මොකද වෙන්නේ? කඩ ගාලා වෙවුලන්න පටන් ගන්නවා. දැන් කිව්වේ එහෙනම් නිදි කියලා. නෑ අනිදි කියයි ඊළඟට. එහෙනම් දැන් කියහම නිදි කියන්නේ මොකද්ද කියලා? 45. සෙල්සියස් අන්දක 45. ආ එහෙනම් හිතන්න කොහොමද? දැන්ම 45ට දැන් නිසිද නෑ ආයි දැන් උඹ දාඩිය බැක් කරේනවා. එහෙනම් පින්විතනි මේ නිසි කියලා ගන්න දෙයක් මේ ලෝකේ නෑ. හේතුන්ගෙන් හැදෙනවා, හේතු නැති වුණහම නිරුද්ධ වෙනවා. ආයි නිසි කියලා දෘෂ්ටිගත වුණොත් එහෙනම් පින්විතනි අනිසි වෙන හැම මොහොතකම ඔබ කෙලෙන්න පටන් ගන්නවා. ඔය පෙනීම මහ දුක. එහෙනම් යද නිච්ඡන් තන් දුක්ඛන් කියපෝ ඔය යමක් අනිච්ච වීම හේවත් ඔය යමක් අනිසි වීම නිසා එන දුක හොඳට තේරුම් ගන්න. එන යමක් අනිත්‍ය වීම නිසා අප්‍රමාණ දුකක් හට ගන්නවා. ඒ පෙළීම තුල. එහෙනම් දැම්මට කියන්න පින්වතුනි, එහෙම යම් දුකක් හටලා අපිට දුකක් හට ගන්නවන්න යම් කිසි වස්තුවක්. ওই වස්තුව සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් මට සාර එක දෙයක් කියන්නකෝ. හොඳට තේරුම් ගන්න. කොහේද සාරත්වයක් තියෙන්නේ? එහෙනම් දැන් මට කියන්නකෝ මේ සතියේගේ මස්තික සාරයිද ඔබට? සතෙන්ගේ මස්තික සාරයිද? ඉතින් සතෙන්ගේ මස්තික සාර නැත්නම් සිංහදෙනිය ඔබට සතෙක් මරන්න ඕනේ වෙනවද කවදාවත්? ඒකනේ කියන්නේ සිංහදෙනිය මේ මම මේ මොහොතක් නෑර කෙලින මම මොහොතක් නෑර කෙලින මේ සතාගේ මාන්තේ අරන් මම මොනව කරන්නේ? ඔය සෝතාපන්නයට එන හිතනේ. සිල් අරන් නෙමෙයි සෝතාපන්නේ සතු මරන්නේ නැත්තේ. අපි මේ ටිකත් හොඳට විග්‍රහ කරගමු. තව කරුණු දෙක තුනක් කතා කරගමු. එතකොට ඔබට හොඳට වැටහිලා එයි මේක. දෘෂ්ටි. එහෙනම් ඔබ හොඳ ආකාරව හිතා ගන්න තියෙන මේ හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වුණාම නැති වෙනවා මේක මෙසේ පවතිනවා කියන විදිහක් පනවන්න බෑ. ඔය ඔකට මම තව සිංහල වචනයක් දෙන්න. විදිහ. විදිහ කියල එකක් තියෙනවා. ඔබ හදාගත්තොත් මේ විදිහ කියලා මේකට එහා පැත්තේ තියෙන හැම විදිහක්ම මොකද්ද? අනිසි. එහෙනම් තින්නේ ඔබ විදි හදාගන්න නැතුව ඉන්නකො. වැඩේ ඉවරයි මේ. මේ වටාපතේ යග්ගිස්ස පිරිත් නූලකට ගහලා තියෙනවා. මේ වටාපතේ නෑ. මොකද්ද විදිහ? මට කෙලෙන්නේ නැතුව ඉන්න නම් මට කියන්නකො මම මොන විදිහද ගන්න ඕනේ කියලා. මේ විදිහට මේ විදිහට මම මොන විදිහට ගන්න ඕනේ? මට පෙලෙන්නේ නැතුව ඉන්න නම් මොන විදිය ගත්තත් මක් වෙනවද? පෙලෙනව නේද? එහෙනම් පින්විතනේ මේක මේ විදිහයි මේක මේ විදිහයි. දැන් පෙලේද මම? නෑ. එහෙනම් බලන්න තියෙනවා නිසි කියන කොටස ගන්න යන්න එපා. මොකද මේක අනිසි. මොකද මේක හේතුව පින්නදින හේතුන්ගෙන් හටගෙන තියෙන මේ වතාවත මං වෙනවද? මම දෙනිත් නෝල් බැන්නද? එහෙනම් මේ කොයි මොහොතේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් නේ. එහෙනම් මගේ හිතේ තිබ්බනම් අව මේ වතාවතක් නම් ඒක මේ විදිහට මිට තියෙන්න ඕනේ කියලා කිසි දෙයක් නැතුව හොඳට තියෙන්න ඕනේ කියලා. දැන් මේක දකින්න වාරයක් ගානේ මම දෙලිනවද නැද්ද? තෙලිලා ගිහිල්ලා මට මේකෙන් නිදහස වෙන්න මම මොකද කරන්නේ? දාස් නිදි කකා මොකද කරන්නේ? මොකද කරන්නේ? මේක ගලවන්න ඕනේ. ඉතින් බලන්නකො ඇලෙන්න ගැටෙන්න හේතු. මේව හොඳට තේරුම් ගන්න පිංගුතුනි මේවා තේරුම් ගත්තා නම් ඉවරයි. විදිහට ඒ විදිහට තියෙන දෙන්න. මේ ලෝකේ තියෙන හොඳම විදිහ මොකද්ද? ඒ විදිහ. ඒ තියෙන විදිහ. ඒ සිංහල වචන මම මේක එකක පාලිනේ මේ විදිහ කියන්නේ පාලියක් ගන්න මේ. නැත්නම් කිය අපෝ මහා බර පාලි වචන දානවා අමාරුයි තේරුම් ගන්න කියලා නෑ මේ බොහොම සරලව මේ කියලා දෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න මේ දහම් න්‍යාය මෙනෙහි කරන්න සතියක් මෙනෙහි කරලා ඊළඟ සතියෙ එන්න බින්ව දෙන්නේ ඔබට තේරෙන්නේ ඔබට කොච්චර රාග ද්වේෂ මොහ ප්‍රහීන උනාද කියලා. ඔබ කොච්චර සැනසෙල්ලක ඉන්නවද කියලා. ඔබගේ ඉහකේ ගැන ඔබට තියෙන විදිහ මොකද්ද? දැන් මට හොඳට මතකයි බින්දිනේ මම මම පන්ති කළා. මම රට යන්න කලින් මම බොහොම විශාල ලෙස පන්ති කළා. ටියුෂන් පන්ති. මම පන්ති කරන්න පටන් ගන්නකොට මට අවුරුදු 14යි. 16 17 වගේ වෙනකොට දිනවලදී දැන් මට හරි ලැජ්ජයි. ඇයි මම පොඩිනේ. ඉතින් මම බලා ඉන්නවා මක් වෙන කන්ද. හොඳට රැවුල වැවිලා හැම එනකන් රැවුල දැන් වවා ගන්න බලාගෙන ඉන්නවා. ඇයි ඒ? වැවුනට පස්සේ මොකද වෙන්නේ? පොඩ්ඩක් අර තලත්තෑ නිගතියක් පේනවනේ. නැත්තම් එහෙම පොඩි එකෙක් වගේ ඉන්නේ. පොඩි එකෙක් පන්තියක උගන්නනකොට ඒක නෑනේ. පොඩි ඩිමාන්ඩ් එකක් නෑනේ. ඒක නිසා. එහෙනම් ඒ වෙලාවේ මං විදිහ කියලා මොකද්ද ගත්තේ? ඒ වෙලාවේ විදිහ කියලා ගත්තේ රැවුල එනවනම් හොඳයි කියලා. ඉතින් මං එන්නේ නැති වාරයක් ගන්න පෙළුණා නේද? ඊට පස්සේ පින්වතුනි අවුරුදු 29 30 කියහම මොකද උනේ? ඊට පස්සේ මං තව විදිහක් ගත්තා. හත් දෙයියනේ මේක දවස ගානේ කපන්න එපෑ. දැන් මං තව විදිහක් ගත්තා. ඒ විදිහ මොකද්ද? රැවුලේ නැත්තම් හොඳයි. දැන් මොකද උනේ? රැවුලේන වාරයක් ගානේ ආයෙත් කෙළුණා නේද? එහෙනම් මොකද්ද පින්වතුනි ගන්න ඕනේ හොඳම විදිහ? තියෙන විදිහ මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරලා බලන්න පින්වතුනි කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔබේ ජීවිතවලට. ආයි ඔබගේ අල්ලපු ගෙදර මිනිස්සු මේ ගෑනු මිනිස්සු රණ්ඩු වෙනවනම් ඔබ කියන දේ පොඩ්ඩක් අහනවා නම් පින්වතුනි මෙන්න මේ ටික රෙකෝඩ් කරන් ඉන්න දෙන්න අහන්න. තියෙන විදිහට කියන්න බැදී ඉවරයි. දැන් ඔබ යනවා මේ පාරේ ඇවිදගෙන යනකොට පින්වතුනි අත්තක් තියෙනවා පල්ලෙහාට පාත් වෙනවා. අත්තක් පල්ලෙහාට පාත් වෙලා තියෙන ඔළුවේ වදින මට්ටමේ. දැන් ඔය අත්ත තියෙන්නේ විදිහ මොකද්ද? හොඳට බලන්න. ඔය අත්ත තියෙන්නේ විදිහ මොකද්ද? ඔබ කිව්වොත් එහම ඔය අත්ත තව පොඩ්ඩක් ඉස්තිලා තිබ්බනම් කියලා දැන් තේරෙන්නද? එහෙනම් විහිින් නේද ඔය මිනිගොඩවල් දාගන්න ඔළුවට? අනිච්ච විදිහට තියෙන්නව ඉන්න. අනිසි විදිහට තියෙන්නව ඉන්න පිංගද? මේකේ හේතියෙන්නේ. අහ කියන ණය රෙද්දස් දාගෙන කනෝ කියන්නේ මොකටද? අපිමනේ දෘෂ්ටි හදාගෙන ඉවර වෙලා පින්වතුනි මේක ඒ විදිහට පවත්වන්න හදන්නේ. එහෙනම් දැන් අත්ත තියෙනවා. එහෙනම් හොඳම විදිය මොකද්ද? තියෙන විදිය හොඳයි. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අයින් වෙලා යනවා. දැන් අත්තට ඇලුනද? ගැටුනද? නෑ. හැබැයි ඔබ හිතන් හිටියනම් පාරේ යනකොට අතු ඔක්කොම මගේ ඔළුවට උඩින් කියන්න ඕනේ. ඒක තමයි ඔබ හිතන විදිහ. ඒක නම් විදිහ පින්වතුනි. ඔබ අතු කීයකට ඇලෙයිද? අතු කීයක ගැටෙයිද? ඔබට ඔළුවට ඉහළින් තියෙන අතු ඔක්කොමත් එක මක් වෙනවද? ඇලෙනවා. ඔළුවේ වදින අතු ඔක්කොමත් එක මක් වෙනවද? ගැටෙනවා. එහෙනම් ඇලෙන්නේ ගැටෙන්නේ පින්වතුනි මේ කියපු මුලාව හින්දා නේද? ඔබ විදිහ හදාගන්නේ. ඔබ විදිහ හදාගන්න එපා පිංගුතුනි. ලෝකෙ විදිහට යන්න. තියෙන විදිහ තමයි හොඳම විදිහ. අන්න ඔබට පෙළෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේක රහතන් වහන්සේගේ ස්වභාවය. මේක තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සම්මත්ත නියාමයේ කියන්නේ මොකද්ද? සම්මත වූ නියාමයේ තියෙනවානේ මේ ලෝකේ යම් සම්මත නියාමයක් තියෙනවනම් වෙන නොවෙනස් වෙන සම්මත නියාමයක් තියෙනවනම් ඒ රහතන් වහන්සේගේ නියාමය. ඒකයි කිව්වේ අනුලෝමක් ශාන්තියක් සම්මත නියාමයක් කියලා කොටස් දෙකක්. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකින්න කෙනා අනුලෝමක් ශාන්තියට පැමිණෙනවා. නිවන නිත්‍ය සුඛ අත්ත ලෙස දකින්න කෙනා සම්මත නියාමයට පැමිණෙනවා. සම්මත නියාමයට පැමිණෙනවා. තව ගම්මක උදාහරණයක්. දැන් එහෙනම් විදිය. දැන් අද ගෙදර යනවා ඔබ. දැන් ඔබ ගෙදර ගියාට පස්සේ ගෙදර මේස උඩ තියලා තියෙනවා බාගෙට ගාපු බත් පිඟාන. දැන් බාගෙට කාලා දාලා බත් පිඟාන ගාන කොල්ල ගිහිල්ලා මේ සෙල්ලම් කරන්න ගිහිල්ලා. ගෙදර පොඩි එකා. පුතා. දැන් ඔය මේසේ තියෙන්න ඕනේ විදිය මොකද්ද? මේසේ තියෙන්න ඕනේ විදිය මොකද්ද? දැන් ඔබ හිතුවොත් එහෙම මේසේ තියෙන්න ඕනේ විදිය බාගෙට කාපු බත් පිඟන් නැතුව කියලා හෙයි. දැන් මොකද වෙන්නේ ගිය ගම? ගැටෙනවා. එහෙනම් පින්වතුනි මේසේ තියෙන්න ඕනේ විදිය තමයි ඒ මොහොතේ තියෙන විදිය. ඒක අවබෝධයට ගන්න. ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක තියෙන විදිය. පස්සේ මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා හිමීට හොදනවා. එහෙ කිසි ගැටලුවක් නැහැ. අරගෙන දැන් රාහුල මහරහතන් වහන්සේ පින්වතුනි කොස්සක් බිම වැහලා තිබුණා නම් උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ පෙළෙනවා. දැන් හොදට බලන්න. ඇයි රාහුල මහරහතන් වහන්සේ අර බිම වැටිච්ච කොස්ස නිසා පෙළෙන්නේ නැත්තේ? ඇයි පෙළෙන්නේ නැත්තේ පින්වතුනි? කොස්ස තියෙන විදිය මොකක්ද? ඒ මොහොතේ තියෙන විදිය. ඒ මොහොතේ තියෙන විදිය තමයි කොස්ස තියෙන විදිය. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? හිමීතේ කොස්ස අරගෙන කොතන හරි තැනක් නියමිත කරලා තියෙනවනම් අන්න එතනින් ගිහිල්ලා තියෙනවා. එහෙනම් දැන් ඔබට බැරිද පින්වදින ඔබ ගෙදර යනකොට ඔබගේ පුතා බාගෙට ගාපු පිඟානක් මේසුට දාලා ගිහිල්ලා නැත්තම් බත් කාලා හැම තැනම වපුරන මේසේ පුරාම බත්. එහෙනම් ඔබ අලුතෙන් විදි හදාගන්න යන්න එපා. එහෙනම් මේසේ තියෙන විදිය තමයි ඒ මොහොතේ මේසේ තියෙන විදිය. ඒම් එන්නේ ක්‍රමයට හදාගන්න. අම්මාගේ විදිය මොකද්ද? දැන් ඕක දැන් ඕක මිනිස්සුන්ට දාන්න ගියාට පස්සේ පින්වදින ඔබට හොඳටම තේරෙයි මේක මොහොතක්වත් කාත් එක්කවත් ඉන්න බෑ කියලා. හා අම්මගේ විදිය මොකද්ද? මොකද මේසයක් නම් පින්වතුනි ඉතින් ඒ මොහොත වෙනස් වෙන එකක් නෙමෙයිනේ. නමුත් අම්මයි එහෙමද? අම්මා බිරිඳ ස්වාමි පුරුෂයා දරුවෝ එහෙමද? ඒ මොහොත වෙනස් වෙනව නේද? මොහොතක් නෑන වෙනස් වෙනද නේද? ඇඟ නෙමෙයි මං කියන්නේ හිත. එහෙනම් අම්මගේ විදිය මොකද්ද? ඒකක් කියන්න වෙන මොකද්ද? ඒ මොහොතේ තියෙන විදිය. එහෙනම් අම්මගේ විදිය ඒ මොහොතේ තියෙන විදිය. බිරිඳගේ විදිය මොකද්ද? ඒ මොහොතේ තියෙන විදිය. එහෙනම් පින්වතුනි ඒ මොහොතේ තියෙන විදිය බලාපොරොත්තුෙන් ඉන්න. මේක ප්‍රැක්ටිස් කරලා බලන්න පින්වතුනි මේ අරිහතුන් වහන්සේගේ ස්වභාවය. හැම තිස්සෙම පින්වතුනි අවබෝධයට ගන්න ඒ කාරණාව. ඔබට උපවාසකේ තියන්න බෑ කිසි දෙයක්. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔය ටික විතරමයි අවශ්‍ය වෙන්නේ මේ කටයුත්ත කරගන්න. ඔය ආස්වාද දෙන්නේ ඔය ඔක්කොම කරන්නේ ඔය එකම ටික. යමක් අනිසි වෙච්ච ගමන් පෙළෙනවා. ඒ පෙළීමෙන් නිදහස් වෙන අභිසංකාරයක් වඩපු ගමන් පෙළීමෙන් නිදහස් වෙනවා. එතකොට හරි ආස්වාදයි. ඒ හැරෙන්න වෙන ආස්වාද ජනක දේවල් මේ ලෝකේ නැහැ. මම ඔබට ඔප්පු කරලා පෙන්නලා තියෙනවානේ සිංහදින සැපේ කියන දෙයක් මේ ලෝකේ නැහැ කියලා. දුක්ඛෝ ලෝකේ පනිද්දිතෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන එක මම එහෙම ඔබට ඔප්පු කරලා පෙන්නුවානේ. මේ ලෝකේ දුක මත පිහිටලා තියෙනවමයි ඒ කාන්තේම සැප කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා. යමක් සැපයක් වශයෙන් හඳුනනවා නම් ඒ දුකින් නිදහස් වීමක්මයි කියලා. යමෙක් දුකින් නිදහස් වෙනකොට අන්නේ වෙලාවට කියනවා පින්විතුනි සැප කියලා. ඒ හැරෙන්න වෙන සැප කියන එකක් පනවන්න බෑනේ. යම් පෙළීමකින් නිදහස් වීමක්මයි සැපය කියලා කියන්නේ. එහෙනම් ওই පෙළීම කියන එක හටගන්නේ ඇයි? දැන් රහතන් වහන්සේ පෙළෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලාට ආස්වාද ජනක දේවල් තියෙනවා. මම කිව්වේ මානසිකව පිළෙන්නේ නැහැ කියලා. රහතන් වහන්සේලාට ආස්වාද දෙන එකක් තියෙනවා. ඒ මොකක්ද? දැන් උන්වහන්සේ බඩගින්නෙන් පෙළෙනව නේද? බඩගින්න නිසා උන්වහන්සේ පෙළෙනවා. එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ සංකාර වඩනවා. මොකද අවි කියනකොට උන්වහන්සේට නැහැ. සංකාර වඩාගෙන ගිහිල්ලා පින්දපාතේ වැඩලා මහ දුකක් එකක් නැහැ කියලා කියනවද කවුරු හරි? පින්දපාතේ වඩන එකත් මහ දුකක් උන්වහන්සේට. ඇවිදගෙන ගිහිල්ලා ගෙයක් ගානේ පින්දපාතේ වැල්ල ඉවර වෙලා ඒ ආහාර වළඳලා ඒ වළඳනකොට මොකද වෙන්නේ? අර පිළීමෙන් නිදහස් වෙනවා. එහෙනම් අර පිළීමෙන් නිදහස් වෙනකොට උන්වහන්සේටත් යම් මොහොතක ආස්වාදයක් දැනෙනවා. ඒවා කායිකව දැනෙනවා, මානසිකව දැනෙනවා නෙමෙයි. එහෙනම් පින්වතුනි මොන පෙළීම ආවත් කායිකව හෝ මානසිකව මොන පෙළීම ආවත් පින්වතුනි ඒකාන්තයෙන්ම පෙළීමෙන් නිදහස් වෙන නම් මොකක් කරන්න ඕනේ? අභිසංකාර හෝ සංකාර වඩන්නම ඕනේ. අභිසංකාර හෝ සංකාර වැඩුවා නම් පින්වතුනි අන්නේ දාට පෙළීමෙන් නිදහස් වෙනවා. අන්නේ එතකොට හරි ආස්වාදයි. හැබැයි හොඳට මතක තියාගන්න ඒ ආස්වාදය ආවේ අභිසංකාරයේ හින්දා නෙමෙයි. අන්නේක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා. සියලුම සංඛාරයෝ දුකක්. මේකත් හොඳට තේරුම් ගන්න පිංගුතනි. මගෙන් මන්න මතකයි එක මහත්මෙක් ප්‍රශ්නයක් ඇහුව දවසක්. අධික වැසිකිලි බරකින් ඉන්න කෙනෙකුට වැසිකිලියට යාම හරීම ප්‍රියජනක දෙයක් නම් කොහොමද කියලා සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඔන්න ඕක පොඩ්ඩක් තේරුම් ගමු. දැන් අධික වැසිකිලින් බරක ඉන්න කෙනෙක් මල පහ කිරීමේ දැඩි අවශ්‍යතාවයක ඉන්න කෙනෙකුට පින්වතුනි ලෝකේ ප්‍රියජනකම ස්ථානේ මොකක්ද? වැසිකිලි. හැබැයි සාමාන්‍යයෙන් ඉන්නකොට එහෙම මේක වැසිකිලියද නැහැ. එහෙනම් මේ අධික ලෙස මල පහ කිරීමේ අවශ්‍යතාවයක ඉන්න කෙනෙකුට ලෝකයේ ප්‍රියජනකම ස්ථානයෙන් බවට පත් වෙන්නේ වැසිකිලිය. හැබැයි පින්වතුනි ප්‍රියජනකම ස්ථානයේ වැසිකිලිය වුණාට ඔය පිළීමෙන් ඒ අය ඒ පුද්ගලයා නිදහස් වෙන මොහොතේදී නේද පින්වතුනි ආස්වාදයෙන් ඉන්නේ? හැබැයි ඔය පිළීමෙන් ඒ පුද්ගලයාව නිදහස් කරන්න කරන කටයුත්ත ආස්වාදද? ඒ පුද්ගලයාව ඒ පිළීමෙන් නිදහස් වෙන්න කරන කටයුත්ත ආස්වාදද? නැත්නම් ඒ කටයුත්ත කිරීමේ ඵලය ආස්වාදද? එයාලා පිළීමෙන් නිදහස් වෙන මොහොත ආස්වාද. එහෙනම් ඒ පිළීමෙන් නිදහස් වෙන මොහොතයි ආස්වාද. ඒ උදෙසා කරන කටයුත්ත ආස්වාදයිද? නෑ, ඒක දුකයි නේ. ඔබට වැටහෙනවද මං කියන දේ? හොඳට තේරුම් ගන්න මේක. නැගිට්ටා. සරමත් හොඳට තද කරලා බැඳගත්තා. වැසිකිලිය තියෙන්නේ වත්ත පල්ලෙහා. වැසිකිලිය ප්‍රියයි තමයි. දැන් දුවනවා. දැන් ආස්වාදද? දැන් දුවන එකේම ආස්වාදද? නෑ. ඉතින් මේ සංකාර නේද මේ වඩන්නේ? එහෙනම් සංකාර වඩන මොහොතක් මොහොතක් නැහැ මේ සැපයද්ද මේ විඳින්නේ? දුකක් නේ. එහෙනම් පින්වතුනි සබ්බේ සංඛාරා දුක්ඛාති නේද? කොහෙද පින්වතුනි සාවිසි මට එක සංඛාරයක් කියන්න සැපදෙන්නේ? එක අභි සංඛාරයක් මට පෙන්වන්න පින්වතුනි සැපදෙනවයි කියලා හිතන්න. ඔබට වතුර දීපහක් හැදෙනවා. දැන් වතුර නෑ ළඟ. පෙලිලා ඉන්නව බැරි තැන බලනවා මට පිට. දහිනව වතුර බෝතලයක්. දැන් ආස්වාදයි. දැන් ආස්වාදය දැනෙන්න ගත්තද? නෑ, තාම කොහෙද ආස්වාදය දැනෙන්නේ? දැන් හැබැයි ඔබ සංකාරණයෙන් දැන් වඩන්නේ මේ හොගාලා. මට පිට බැලුවේ සංකාර වඩන්නේ. දැන් මට පිට බලු එක සැපයක්ද? ඉරවන්දියක් ඈත තියෙන වතුර බෝතලේ හිමීට දිග ඇදීලා ගිහිල්ලා වතුර බෝතලේ අතට ගන්නවා. දැන් සංකාරණයද වෙන්නේ? දැන් සැපද? ඉරන ඇදීලා ගිහිල්ලා වතුර බෝතලේ අරගන්නවා. මූඩිය තද වෙලා දැන් දත් නිටි කාගෙන මූඩිය අරිනවා. දැන් සැපද? නැහැනේ පින්වතුනි. ඔය ඔක්කොම අවිසංකාරණේ වඩන්නේ, ඔක්කොම සංකාරණේ වඩන්නේ. ඔය සංකාර වඩන මාත්‍රයක් ගන්න සංකාර දුකට නේද ඔක අහුවෙන්නේ. එහෙනම් සබ්බේ සංකාරා දුක්ඛාදී නේද? ඊට පස්සේ ඔක කඩට හලා ගන්නවා. ඒ කඩට හලා ගන්න එකත් සංකාරයක් නේද? ඒකත් දුකක් නේද? ඔහු ගිලිනවා. ඒකත් දුකක් නේද? පින්වතුනි ගිලිනකොට පිළීමෙන් නිදහස් වෙන එක ආස්වාදයි. හැබැයි ගිලින්න කරන එක ආස්වාදයිද? ඔබ හොඳට තේරුම් ගන්න. එතකොට එහෙනම් ඔබට ආයෙ හොයාගන්න හම් වෙන්නේ නැහැ. ඒක බින්දු මාත්‍රයක්වත් දෙන්නේ නැති එකම එක සංකාරයක්වත් මක් වෙනද? සැපයක් ගේ. එහෙනම් දැන් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන නිබුරු කරන්න පුළුවන් ද කාටවත්? පුළුවන්ද සිවිතින් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන නිබුරු කරන්න? සබ්බේ සංඛාරා දුක්ඛාති. නැකද ගැළපෙලා නැහැ ඇති. එහෙනම් පින්වදිනේ ඔය වස්තු කොච්චර ඔය කියන්නේ මොන ආස්වාදේ ආවත් ඒ ආස්වාදේ ඉන විදිය ඔබ හොඳාකාරව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ආස්වාදේ ඉන්නේ පින්වදිනේ තෙලීමක් නිසා, තෙලෙන්නේ පින්වදිනේ අලිසි නිසා. ඔන්න ඔය ටික හොඳට විමර්ශනය කර කර බලන්න. තෙලෙන්නේ අලිසි නිසා, නිසි නම් තෙලෙන්නේ නැහැ. තෙලෙන්නේ අලිසි නිසා, අනිසි දෙයක් නිසා තෙලෙන්න නිදහස් වෙන්න ඕනේ. මම මේ කියන්නේ හිත සම්බන්ධව ගොඩක්. පෙලෙන්න ඔබට නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න නම් අවිසංකාර වඩන්න ඕනේ. අවිසංකාර වඩනවා කියන එක මහා දුක. ඒක හොඳාකාරව තේරුම් ගන්න. එහෙනම් සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති කියන සංකල්පයේ තියෙනුනේ ආයි මේ ලෝකේ ඉන්න කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ආස්වාදයේ දුන්නේ සංඛාර නිසා නෙමෙයි, ආස්වාදයේ දුන්නේ මෙච්චර වෙලා දිවිච්ච පෙලීමෙන් නිදහස් වෙච්ච නිසා. එනම් පෙලීමෙන් නිදහස් වීමේදී ලැබෙන ආස්වාදයේ ඒ නිදහස් වීමට කරන ක්‍රියාකාරීත්වයේ කියන එක ආස්වාද කියන ගණයට නෙමෙයි අයිති වෙන්නේ. ඒකයි තියෙන්නේ මොකද? ඒකයි තියෙන්නේ දුක් ගණයට. එනම් සියලුම සංඛාරයෝ දුකක්. එනම් ඔබ මොන දෙයකට තින්වත්නි ඒ කරන හැම සංඛාරයක්ම මහා දුකක්. ඔය කකුල ඔහම තියාගෙන ඉන්න දැන්නේ දිගටම. දැන් මොකද්ද කරන්න ඕනේ? ඔබ දිගාරින්න ඕනේ. එතකොට ආස්වාදයි නේද? හැබැයි දිගාරීමේ ක්‍රියාවලිය මේ සුගතහගතද නෑ. ඒක මහා දුක්ඛ සාගතයි. දැන් ඔබට වැටහෙනවද පින්වදිනේ මොන සංඛාරයක්වත් නෑ නේද සුඛ දෙන්නේ? ඔන්න බුද්ධ වචන හොඳට තේරුම් ගන්න. දැන් එහෙනම් මේ ප්‍රශ්නේ යන දැන් රූප දැන් මේ තරුණයාට ඇති වෙලා තියෙන කාන්තා රූප සම්බන්ධ අපි හැම රූපයක්ම සලකන බලමුකෝ. රෝස මලක් සලකලා බලන්න පුළුවන්, ඉර බහින සිටිජේ සලකලා බලන්න පුළුවන්, දුන් හිඳැල්ල සලකලා බලන්න පුළුවන්. ඔය හැම එකක් එකක් නිසාම පෙළෙලා යන හැටි බලමුකෝ. දුන් හිඳ නිසා පෙළෙන විදිය මට කියන්න. දැන් දුන් හිඳල්ල ඔබ කවදාකවත් දැකලා නැහැ. අද වෙනකම්ම ඔබ දුන් හිඳන්න කවදාකවත් දැකලා තිබුණේ නැහැ, පිළිලා තිබුණේ නැහැ. පෙළෙන්න පටන් ගන්න කවද? කවදද පෙළෙන්න පටන් ගන්න? දෘෂ්ටිය වැටිච්ච දවසට. ඕන් එනවා සත්පුරුෂ යාළුවෙ. ඇවිල්ලා කියනවා නියම දියැල්ල. කඩා හැලෙනකොට හරි ලස්සනයි. පුදුමාකාර සිසිලසක් දැනෙන්නේ. යල්ලේ නම දුම්හිඳ. ධම්ම දෘෂ්ටිය. දැන් දෘෂ්ටිය දාපු ගමන් පින්වතුනි දැන් මොකද වෙන්නේ? දැන් මේක දකින්නකම් ඉවසුමක් නැහැ. දැන් පෙළෙනවා. මෙහෙම ඉන්නකොට පින්වතුනි එක්කෙනෙක් ඇවිල්ලා අන්න අර කෙරෝල් ඉන්න නෝනාගේ කනට කොඳුරුල යමක් කියනවා. දැන් මතකේනවද? පෙලෙනවා. ඇයි පෙලෙන්නේ? මොනවා කිව්වද දන්නේ. දැක්කද? දැන් පෙලෙනවා. දැන් බණ අහන්න බෑ. දැන් පෙලෙනවා. පොඩ්ඩක් රණ්ඩු වෙලා යම හිටියා නම් දෙන්නේ රණ්ඩු වෙලා යම හිටියා නම්. තව එක්කෙනෙක් ඇවිල්ලා අනිත් කෙනාට මොකක් හරි එකක් මුමුණනවා නම් පොඩ්ඩණිය ඇහෙන් පෙන්න වගේ පැත්ත. දැන් මොකද වෙන්නේ? දැන් පෙලීම උපරිමයි. ඇයි? පින්වතුනි විදිහ හදනවා. දැන් හදනවා විදිහ. තමන් විදිහක් හදාගෙන. මොකද්ද? මේගොල්ලෝ මෙසේ සිටිය යුතුයි, රහස් නොකිය යුතුයි, අමාදිහා නොබැලිය යුතුයි. දැන් මේවන් සිංහතන එක එක විදි හදනවා. ඔය විදි හදන්න හදන්න සිංහතන මොහොතක් නෑ රෝබ පෙළින්න පටන් ගන්නව නේද? මේ විදිහට නැති වෙච්ච ගමන් ආයෙත් පෙළෙනවා, මේ විදිහට නැති වෙච්ච ගමන් ආයෙත් පෙළෙනවා, මේ විදිහට නැති වෙච්ච ගමන් පෙළෙනවා. එහෙනම් ඔබ ඉන්නවා නම් සිංහතුනි ඒක තමයි හොඳම විදිහ, තමයි තියෙන විදිහ කියලා. ඒ ඒ මොහොතේ තියෙන විදිහ කියලා. ඒ නුනට 10 දිනක් ඇවිල්ලා රහස් කියලා ගියත් අපිට ප්‍රශ්නයක්ද? හොඳට දකින්න ඕක. හැම තැනකම ඔන්නේ ස්වභාවයේ තියෙන සිංහතුනි. ඔය පිළීම. දැන් එහෙනම් වටිනකමක් හම්බුණා නම් අර රූපෙට. ඒ රූපෙට හම්බෙච්ච වටිනකම නිසා දැන් ඒ රූපේ දකින්නකම් පෙළෙනවා. හැබැයි ඔබ හොඳ ආකාරව දන්නවා නේද පිංගුතුනි, ඔය රූපෙට වටිනකමක් හම්බු වෙන්න කලින් පෙනුන්නේ නැහැ නේද ඔබ? ඔය රූපෙට ලොකු වටිනකමක් දුන්න රහත් පුරුෂයා, ඒ වටිනකමක් දුන්නට පස්සේ පිංගුතුනි දැන් පෙළෙනවා, මේකෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕනේ මේ පෙළීමෙන්. එහෙනම් පෙළීමෙන් නිදහස් වෙන්න නම් තියෙන එකම ක්‍රමවේදය තමයි අභිසංකාර වඩන්න ඕනේ. උත්සාහ කරලා බලනවා කොහොම හරි යන්න. අම්මට කියනවා කරදර කරනවා, යංකෝ අම්මේ බලන්නේ, යංකෝ අම්මේ බැරි මුණොත් මොකද කරන්නේ? අඳුම තරමේ කම්පියුටර් එක ඔන් කරලා ඉන්ටර්නෙට් එකේ හරි Google එකේ සර්ච් කරනවා. මොකද්ද? මේ ඉන්න බෑ කාගෙන. දැන් සර්ච් කරනවා දුන්හිඳ ඇල්ල කියලා. දුන්හිඳ කියලා ගහලා ඔක සර්ච් කරද්දී පිටින් අපිට මොකද බ්‍රවුස් වෙනවා කියලා. ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් දැන් දුර්වල නිසා ඔක කැරකි කැරකි තියනවා එන්නේ නැහැ. දැන් පෙළීමේ උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. ඔන්නාව. ආ. මේකද? අන්නර ආස්වාදී ස්වභාවයක් දැන් මතුවුණා. ඔච්චරයි. ඔය ටික ආවේ ඇයි? ඇයි මේ ඔක්කොම අභිසංකාර කරගෙන ගියේ තින්නද? ඔය ආපු දෘෂ්ටියක් නිසා නේද? හොඳට බලන්න. එහෙනම් දැන් මේ කාන්තා රූපයක් පිළිබඳ දෘෂ්ටිගත වීමක් නේද ඔය තියෙන්නේ? අසත්පුරුෂයෝ විතින් ඔබට කියලා තියෙනවා කාන්තාවෝ සිටින්නේ පුරුෂයන්තේ කියලා. කාන්තාවෝ අරමේ මෙහෙමේ කියලා අසත්පුරුෂයෝ විතින් ලොකු දෘෂ්ටිගත කරලා තියෙනවා. ඔන්න ඔය දෘෂ්ටිගත කරලා තියෙන නිසා පින්වතුනි කොහෙන් හරි දෙයක් ගියොත් අපි හිතමුකෝ පිරිමියෙක් යනවා කකුලේ අර තියෙන අර මේ පාදසලම් කියන જાතිය. ඔය පාදසලමක් බැඳගෙන පිරිමියෙක් යනවා. ඕක කොය පුරුෂයෙකුට ඇහිච්ච ගම තුග්ගල ලෝස්තල බලනවා නේද? දැන් බලන්නේ කාවද? මේ කාව බලන්නද මේ බැලුවේ? පුරුෂ මේ කාව බලන්නද බැලුවේ මේ? අර ස්ත්‍රිය බලන්න බැලුවේ. නමුත් අවුනේ කාගෙද? ගානව නේද එතකොට? චුක් ගානව නේද එතකොට? තක් ගාලා බලලා. මේ මොහ මේ මේ මේක වෙන්නේ මේ තප්පරයකින් තප්පරයකදී සිද්ධ වෙන්නේ. සලසල සලසල ගාලා යනකොට තක් ගාලා බලනවා. බලන්නේ විදිහක් හදාගෙන නේද? මොකද්ද විදිහ? අර සද්දට අනුව අපි හදාගන්නෝ විදිය. ඒ සද්ද හිතේ බැහැගෙන පින්වතුනි සංයෝජනයක් හදනවා. ඔන්නයේ සංයෝජනේ බලාපොරොත්තුෙන් තමයි අපි බලන්නේ. ඒ සංයෝජනේ තමයි නිසි. හැබැයි දකින්න එක අනිසි. ඒක නිසා මොකද වෙන්නේ? පෙළෙනවා. ඔය සංයෝජනේ තමයි නිසි. අර පාදසලමේ සද්දය ඇහිච්ච ගමන් පින්වතුනි ඔබ කොහේදී හරි දවසක පාදසලම් දාලා නටන රැයන කවුරු හරි කෙනෙක් දැක්කනම් අන්නේ කෙනාගේ රූපේ හිතේ ටග් ගාලා බැහැ ගන්නවා. ඒකයි කියන්නේ පින්වතුනි මේ මන නාම රූප බහැගත්තට පස්සේ උපාදාන කරගත්ත නාම රූප බහැලා හදා ගන්නවා සංයෝජනයක්. ඒ යන කෙනාගේ සුවඳ පවා Tamanට දැනෙන. නායට නෙමෙයි. කොහෙද දැනෙන්නේ? හිතට. අපි හිතමුකෝ මෙහෙම. ඔන්න දැන් තරංගයක් හරි මොකක් හරි. තරංගයක් පවත්වන්න ගිහින ඇස් දෙක බැඳලා. ඇස් දෙක බැඳලා ඔබව පුටුවක් උඩ තියලා. දැන් ඔන්න එක්කෙනෙක් ඇවිදිලා පින්වතුනි නටනවා. පාද සලමක් එහෙම දාලා නටනවා. ඒ නටනකොට අපි පැත්තක ඉඳලා අහනවා හා සිහංගු කවුද කියලා. හා සිහංගු ගඳයිද සුවඳයිද කියලා. මේ කෙනා ඔක්කොම කියන එකක් නැද්ද? මේ කෙනා ඔක්කොම කියනවා පින්වතුනි. කියන්නේ හේතුව මොකද්ද? මේ බල්ලකොට නටන්නේ කවුද මේ? ඒකගෙම යාළුවෙක් මේ නටන්නේ පාදසලමක් බැඳගෙන කෙල්ලෙක් නටනවා වගේ. නමුත් අර ඔක්කොම හිතේ ඇඳෙනව නේද? අර සංයෝජනේ ගාන්ට හිතේ බැහැගෙන පින්වතුනි ඇහුවොත් එහෙම ওই නටන කෙල්ල සුවඳයිද කියලා. සුවඳත් ඇති. ඒ මට්ටමට යනකම් ඔක්කොම ඕකේ බැහැ ගන්නවා. එහෙනම් මේ සුවඳ අර නටන කෙල්ලද? එහෙම නැත්නම් උපාදාන කරගත්ත නාම රූපද? බලන්න පින්වතුනි වෙන සංහැදිය. මහ විනාශයක් නෙමෙයි කරගන්නේ අපි. නටන්නේ කොල්ලෙක් නේ. නැවත හිතේ ඇඳුනේ මොකද්ද? අර සද්දෙට. පාද සලමේ සද්ද රූපේ තමයි පින්වතුනි මුලින්ම බහින්නේ. ඒ රූපේ බහැල ඉවරලා වේදනා සංඥා සංකාර ඔක්කොම බස්සලා අතීතයේ තිබු උපාදාන කරගත්ත ටික බස්සලා ඉවර වෙලා හොඳ සංයෝජන. දැන් මේ සංයෝජනේ ඉන්නේ තනිකරම කෙල්ලෙක්. කවුරු හරි දැකපු නටන කෙල්ලෙක්. දැන් ඒක තමයි මේ කොල්ල විඳගෙන ඉන්නේ. ඇත්ත කැල්ල බැලින්න කොල්ලේ. දැන් පටන් ගන්නවා මොකද්ද? චුක් ගන්න. tag ගාලා ගැටෙනවා. තව තරගයක් තියෙනවා. නැත්නම් තරගය නෙමෙයි අපි හිතමු කොල්ල ටිකක් විහිළුවක් කරන්න හදනවා දැන් තමන්ගේ යාළුවෙකුට. ඒ කොල්ල ඉඳගෙන ඉන්නකොට ගෝනියක් ලෑස්ති කරනවා පිටි ගෝනියක්. ඒ පිටි ගෝනියට ඒ කොල්ලා යාළුවලා ඉන්න කෙල්ල ගහන සෙන්ට් පර්ෆියුම් එක තියෙනවා සෙන්ට් එක සුවඳ විලෝම ඒක ගහනවා අර ගෝනියට පිටි ගෝනියට ගහල ඉවර වෙන අර කොල්ලට කියනවා ඒ බලන්න එපා බලන්න එපා අර කෙල්ල ආවා කියලා අර හිමීට අර පිටි ගෝනිය ගේනවා පිටිපස්සට කියලා බලන්න එපා ඔහොම හිටපන් බලන්න එපා දැන් මේ කොල්ල විඳිනවද නැද්ද? මේ කොල්ල විඳිනවද නැද්ද? අනේ පින්වතුනි මේ ලෝකේ තව මොකටද ජීවත් වෙන්නේ මේ? ඒක මැරෙන්න කියලා නෙමෙයි මේ සංසාරේ මොකටද යන්නේ මේ බලන්නක මේ මායාව. සංඛප්ප රාගෝ පුරිසස්ස කාමෝලේ. මේ තනිකර සංකල්පීය සැරිසැරීමක් නෙමෙයි ඔක්කොම කරගන්නේ. දැන් අර පිටිගෝණිය හිමීට පිටිපස්සට ගෙනහලා තියෙනවා දැන් මේක විඳගෙන ඉන්න හම්බෝ ආවා ආවා ආවා මම බලාපොරොත්තුෙන් හිටියේ ආවා ඊට පස්සේ හිමීට අර කොල්ලෝ අර පිටිගෝණිය පිටට හේතු කරනවා දැන් මේක අප්‍රමාණ ආස්වාද විඳිනව නේද හම්බෝ මේ කෙල්ල මගේ පිටටත් හේතුණා කියලා පින්වතුනි පිටිගෝණියනේ අර කොල්ලෝ බක බක ගාලා hina වෙනවා නමුත් මේක ආස්වාද විඳිනවා එහෙනම් දැන් මට කියන්නකෝ දැන් ඔය කොල්ලා විඳින ආස්වාදේ කෙල්ලගේ තුලද තියෙන්නේ පිටිගෝණිය තුලද තියෙන්නේ නැත්නම් ඒකගේ හිතේද තියෙන්නේ හිතේ එහෙනම් පින්වතුනි හිතින් කතාදයක් බඳගන්න ඔය තරුණ අය හිතින් කතාදයක් බඳගෙන ඉක්මනට හිතින්ම ඩිවෝස් වෙලා පැවිද්දට එන්න මොකද ඔක්කොම ඉතින් කරන්නේ මොකටද අර ලක්ෂ ගාන කෝටි ගාන සල්ලි වියදම් කරන්නේ හිතින්ම කසාදයක් බඳින්නේ හිතින්ම ඩිවෝස් වෙන්න ඒ වෙලා මේගේ මේ අනිස දැනගෙන ඉන්න මේක කිසිම නිසක් නැහැ මේ ඔක්කොම අනිසි කියලා හිතාගෙන උත්තරීතර පැවිද්දට ඇවිල්ලා බව ගමන කෙලවර කරගන්න ඉතින් මේ දේ දැකලා තමයි ඉතින් මේ ඉන්න මේ උත්තරම තිරස නිදහස් වෙලා ඉන්නේ මේ භවගමන කෙලවර කරන මහා අදිස්ථානීය යුත්තව කටයුතු කරන්නේ ඒකයි. මේ මේක තේරුමක් නැන්නේ. මේ ඔබ මට කියන්නක එක තේරුමක් තියෙනව නම් ඔය හිතවත්. මේ දැන් මේ කතා කළේ ස්ත්‍රියාගේ රූපයක් ගැනනේ. පාරේ අයිනේ දැන් හිතන්නකෝ දැන් ලස්සන ගෑල් ළමෙක් ඉන්නවා පාරෙන් එහා පැත්තේ. දැන් මේ මහත්යර තියෙන ප්‍රශ්නේනේ. දැන් මේ විදිහට හිතන්න පටන් ගන්න. එතකොට ඔබට මේව ගැළවෙනවා. ආ යහන්න දෙයක් නැහැ. මෙතන ඉන්න හැමෝටම ඕව අඩු වැඩි වශයෙන් තියෙනවා අපිටත් අඩු වැඩි වශයෙන් තිබුණා තථාගතයන් වහන්සේගේ පීත අපිට ලැබිච්ච නිසා පින්වතුනි ඒවෙන් ගැලවිලා අපි අයින් වෙලා ඉන්නේ හිතන්නකෝ පාරෙන් අනිත් පැත්තේ ඉන්න ලස්සන කෙල්ලක් හරිය ලස්සනයි. හැබැයි මුළු ඇඟම සම්පූර්ණයෙන්ම ඇඳුමකින් වහලා තියෙන්නේ. මේ කොල්ලා අර කෙල්ලගේ රූපේ දැකලා බොහෝම ආසාවෙන් පෙළෙනව නේද? ඒ කොල්ලගෙන් ඇහුවොත් එහෙම, උඹට මොනවද හිතෙන්නේ ඔය කෙල්ල සුවඳ ඇති නේද? සුවඳද ගඳද උඹට මොකද්ද හිතෙන්නේ? මූණට අනුව නේද ඒක කියන්නේ? එහෙනම් කෙල්ලගේ මූණ විතරයිනේ තාම දැක්කේ. එහෙනම් ඉතුරු ටික මක් වුණාද? ඉතුරු ටික ඔක්කොම හදාගත්ත නේද හිත ඇතුලේ? ඉතුරු ටික ඔක්කොම හිත ඇතුලේ හදාගෙන දැන් ගඳ සුවඳ කොහෙන්ද ආවේ? ඒකත් හදාගත්ත නේද හිත ඇතුලේ? බල්ලකොට පින්වතුනි මේ කෙල්ලගේ සර්වාංගෙම කුණු වෙලා ඒක නිසා තමයි අර ඇඳුමකින් මුළු ඇඟම වහගෙන ඉන්නේ. නමුත් අර මූණ ලස්සනයි නේ. ඒක නිසා කංගාල වැටහිලා ඉන්නේ මොකද්ද? මේක හරීම ප්‍රියමනාපයි, මේක හරීම හොඳයි සුවයි කියලා. අපිටම තව ළමෙක් ඉන්නවා මූණම පිච්චිලා. ආයාගේ සර්වාංගෙම වහලා තියෙන්නේ. දැන් මොනව හිතේ? අපිටම සූකර මුඛ ප්‍රේතිය දැක්ක කියලා. ඌරු කටක් තියෙනවා, බනුව වැක්කිරෙනවා. හැබැයි කඳ රන්වම් පාටයි. කඳ පාවිච්චි කරලා එක එක භික්ෂුන් වහන්සේලාට ආදී වශයෙන් බැන වැදිනා. නමුත් දානමාන ආදී දේවල් කළා තියෙනවා. ඒක නිසා කඳ රන්වම් පාටට එනවා. කට ඌරු කටක් තියෙන්නේ. දැන් ඔය ඌරු කට දැක්කනම් එහෙම පින්විතනි කාටවත් පුළුවන් ද කියන්න කඳ රන්වම් පාටයි කියලා? මේ මොකද ඌරු කට දැක්ක ගමන් පින්වදිනේ ඔබ විදිය හදා ගන්නවා, ඔබගේ නිස ඔබ හදා ගන්නවා, ඔබ නිසි කියන එක ඔබ හදා ගන්නවා හිත ඇතුලේ. හිත ඇතුලේ නිසි කියන එක හදාගත්ත ගමන් පින්වදිනේ එතනින් එහාට මේ රූපය දැක්ක ගමන් මොකද වෙන්නේ? මේ කියන්නේ සිතාවේ නිසා ඔබ බැලෙනවා. එහෙනම් හැම මොහොතකම පින්වදිනේ උපාදානිත නාම රූප නිසා ඔබ නිසි දේ හදනවා. ඇත්ත දේත් එක්කමක් වෙනවා ඊට පස්සේ ගැටෙනවා. ඔබ නිසි දේ හැමතිස්සෙම හදා ගන්නවා ඔය දෘෂ්ටි නිසා. මූණ ලස්සනයි නම් ඇඟත් ලස්සනයි, ඒකනේ නිස. එහෙමනේ හිතන්න ඕනේ. ඒ හිතන්නේ තංගාලේ එහෙමයි නේද? එහෙමනේ තංගාලේ හිතන්නේ. ඕන එකක් බලන්නකෝ. ඔබගේ ඔය දෘෂ්ටි වැහලා තියෙන්නේ ඒ විදිහටනේ. මේක මෙහෙම නම් මේක මෙහෙමයි. ඒකෙන් කියන්නේ කුකුල් මස් කමුද? හා කමු. අරන් එනවා අමු කුකුල් මස් දීසියක්. දැන් රණ්ඩු වෙනවා. ඇයි රණ්ඩු වෙන්නේ? අපි හැමෝම මොකද්ද? කුකුල් මස් කමුද කියලා. දැන් මේ කුකුල් මස් නෙමෙයිද? නමුත් මම කුකුල් මස් කමුද කියලා අහුවම මෙයා බලාපොරොත්තු වෙලා තියෙන වෙන එකක්. මෙයා බලාපොරොත්තු වෙලා තියෙන තන්දූරි චිකන්. හොඳට උයපු කුකුල් මස් දීසියක් ගියේ කියලා බලාපොරොත්තු වෙලා තියෙන. මං ඇහුවේ මොකද්ද? කුකුල් මස් කමුද? මං ගෙනාවේ කුකුල් මස් නේද? එහෙනම් දැන් මෙයා ගැටෙන්නේ මොකෝ? මෙයා ගැටෙන්නේ ඇයි මාත් එක්ක? මං කියපු දේ නෙමෙයි මං කරලා තියෙන්නේ. එහෙනම් පින්වදිනේ මං කුකුල් මස් කමුද කිව්වට පස්සේ මේ මනුස්සයා ඒක හදාගෙන නේද? කුකුල් මස් පීනිසියක් හදාගෙන නේද? කොහෙද ඒ හැදිලා තියෙන්නේ? හිතේ. කොහෙද ආවේ ඔවා? උපාදාන කරගත්ත නාම රූප නිසා. කොහේ හරි තැනක කාපු එකක් තගස් ගාලා ඇදිලා ආව එතනට. ඇදිලා ආපු ගමන් තමයි හා කිව්වේ. හා කමු. දැන් අරන් ඉන්නේ හුකුල්මා. දෙක ගැටෙනවා. එහෙනම් පින්වතුනි අර සංයෝජනේ හදාගත්ත ගමන් ඒ සංයෝජනේ නේද නිසි. ඔන්න දකින්නේ. සංයෝජනේ නේද නිසි. එහෙනම් ඒක අනිසි වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් ගැටෙනවා. හදාගත්ත නම් පින්වතුනි ඒක තමයි නිසි. එහෙනම් දැන් ඔය මොළ රූපයකත් ඔය ටික නේද තියෙන්නේ? හොඳට බලන්න පින්වතුනි. මම නම් කියන්නේ ඔබට රූප දිහා හොඳට ඇස් දෙක ඇරලා බලන්න. රූප නොබල ඉඳලා නිවන් දකින්න බෑ. රූප නොබලා නිවන් දකින්න පුළුවන් නම් පින්වතුනි මුලින්ම නිවන් දකින්නේ කවුද? ජාති අන්ධයෝ. රූප නොබල නිවන් දකින්න පුළුවන් නම් ජාති අන්ධයෝ තමයි පින්වතුනි මුලින්ම නිවන් දකින්නේ. හැබැයි තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් නම් තියෙන්නේ ජාති අන්ධයාට නිවන් දකින්න බෑ කියලා. එහෙනම් රූප නොබල නෙමෙයි නිවන් දකින්න පුළුවන්, රූපය විදලා බලන්න. රූපය විදලා බලන්න පින්විතනි ඇත්ත ඇතිසැටියෙන් දකින්න රූපේ දිහා. මොන රූපේ දැක්කත් මොකද්ද ඒකේ තියෙන්නේ කියලා දකින්න. අර හිත ඇතුලේ හැදෙන සංයෝජනයට වහල් වෙන්න එපා. හිත ඇතුලේ සංයෝජනේ හැදිත් ඒක නිසි කියලා වැටිච්ච ගමන් පින්වදිනේ ඔබ පෙලෙන්න පටන් ගන්නවා එතනින් එහාට කියලා වැටුණාට තියෙන එක නිසි නෑ, ඒක අනිසි. මොකද තියෙන එක හැදිලා තියෙන්නේ හේතුන්. උන්ගෙන් නම් හැදිලා තියෙන්නේ පින්වදිනේ ඔබ හිතාගත්ත ඒවා එහෙ වෙන්නේ නෑ. ඒක නිසා මොකද වෙන්නේ, ඔබ මොහොතක් ගන්න දෙලිනවා. ඕන්න ඔය ටික පින්වදිනේ හොඳට අවබෝධ කරගන්න. මේ දකින්න දකින්න හැම එකක් ගැන ඔය විදිහට හිතන්න. අපි හිතමු දැන් තව සින්දුවක් කියනවා. දැන් ඔබ සින්දුවක් අහන්න පටන් ගත්තාම මියුසික් එක ගිහිල්ලා ඉවර වෙලා. අපි හිතමු මේක නිකන් විහිළුවක් කරන්න හදනවා කවුරු හරි කෙනෙක්. දැන් ඔබ ආසම සින්දුව දැන්. මේ ආසම සින්දුව යන වෙලාවේ පින්වදිනේ මියුසික් එක ගිහිල්ලා මියුසික් එක ඉවර වෙනකොටම මොකක් හරි එකක් වෙන වෙන සින්දුවක කෑල්ලක් යනවා. අර මියුසික් එක ඉවර වෙනකොටම ඒකට ගැළපෙන්නේ නැති එක. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ ගැටෙනවා. ඇයි මේ ගැටෙන්නේ? එහෙනම් ඔබ මේ නිස හදාගෙන නේද? දැන් මේ මෙසේ තිබිය යුතුයි කියලා නිසි කියලා හදාගෙන නේද තියෙන්නේ? මේකෙන් මේකට, මේකෙන් මේකට, මේකෙන් මේකට යා යුතුයි කියලා හදාගෙන තියෙනවා. ඒක නොවිච්ච ගමන් මොකද උනේ? ගැටුණා. හොඳට දකින්නේ ඒක ඔබ. ඔබ ටීවී එක ගාවට අරන් යනවා. ඔය රිමෝට් කන්ට්‍රෝල් එකෙන් දැන් ටීවී එක ඔන්න ඔන් කරන්න යන්නේ. බටන් එක ඔබනවා ඔබනවා ටීවී එක ඔන් වෙන්නේ නැහැ. ඔබ චුක් ගන්න නැද්ද? ඇයි මේ ගැටෙන්නේ? ගැටෙන්නේ සිංහදිනේ ඔබ නිස හදාගෙන ඒක අනිසි නේද? මොකද්ද ඔබ හදාගත්ත නිස? ඔන් බටන් එකේ එබුවා නම් ඔන් වෙන්න ඕනේ කියන එක තමයි නිස. එරන් අනිස වෙච්ච නිසා ඔය එකක් එකක් නෑර හොඳට තේරුම් ගන්න සිංහතුනි. එහෙනම් තියෙන්න ඕනේ විදිහ මොකක්ද? තියෙන විදිහ. එහෙනම් විදිහ තමයි සිංහතුනි තියෙන විදිහ. අන්න ඒක හොඳට කර්මස්ථානයක් කරගෙන ජීවත් වෙන්න. හොඳම විදිහ තමයි තියෙන විදිහ. හැම එකම හොඳම විදිහ තමයි තියෙන විදිහ. ඒ මට්ටමින් කටයුතු කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට. ඔබ දෘෂ්ටිගත වුණොත් එහෙම පින්වදිනී අන්නේදාට ඇලීමක් ගැටීමක් තියෙනව මුලාව නිසා. දෘෂ්ටිගත වෙන්නේ පා කිසිම දෙයක්. හොඳම විදිය තමයි තියෙන විදිය. ඕනම එකක්. මොකක් හරි වටින බාණ්ඩයක් මේසකින් පල්ලට පෙරලෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොකද වෙන්නේ? පෙරිලා පෙරිලා ඉන්න බැරි තැන කියනද ළමයෝ ඕක පල්ලට දානවා තව ටිකක් කියනවද නැද්ද? බලන්න කොච්චර පෙරිනවද කියලා. ඒ ඔබ දන්නවා විදිහ. විදිහ මොකක්ද? හොඳම විදිය කියන්නේ මේක තමයි මෙහාට වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ විදිය හදාගත්තා නම් පින්වතුනි අනික් විදි හැම එකක් එක්කම වෙනවද? ගැටෙනවා. ඒ විදිහට දීපොත් ඇලෙනවා. ඇල්ලීමේ හිටියත් විනාසයි, ගැටීමේ හිටියත් විනාසයි. එහෙනම් ඇලීමත් විනාශෙට තියෙන්නේ, ගැටීමත් විනාශෙට තියෙන්නේ. ඔය ඇලීමයි ගැටීමයි දෙකම විනාශෙට තියෙන්නේ පින්වතුනි ඔය අද ඕක දන්නේ නැති සමහර තිරිස් මෙන්න මෙහෙම කර්මස්ථාන වඩනවා. මේ සත්‍ය පංචකයේ දේශනා සත්‍ය පංචකයේත් එක්කම පින්වතුනි මේ 32ක් කුළුපේ දේශනා කළා තියෙන තථාගතයන් වහන්සේ. ඔය කුළුපේට පින්වතුනි අසුචි කියලා කිව්වේ තථාගතයන් වහන්සේ. සුචි කියලා කියන්නේ චිත්තයට සුවයි කියන එක. අසුචි කියලා කියන්නේ පින්වතුනි චිත්තයට සුව නැහැ කියන එක. මිසක් බලුබෙටි ගොම්බෙටි හරප්බෙටි වගේ දහජරාව කියලා නෙමෙයි. අද ඔය කාමයට බරිත වෙච්ච පිරිසට කාමෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන වඩන්න කියනවා පින්වතුනි ඔය භාවනාව වැරදියට. ඒ භාවනාව වඩන්න කියන්නේ කොහමද? ඊයා මේක කැතයි, මේක ගඳයි, මේක පිළිකුලයි. ඔන්න ඔය මට්ටම දෙනව නේද වඩන්න කියලා. ඇයි ඔබ අහලා නැද්ද මේ කර්මස්ථාන දීන මම මේ පුද්ගලයෝ එහෙම අරඹයා කතා කරනවා නෙමෙයි. මන් දන්නේ නැහැ කවුරු මේවා කියනවද කියලා. ඒක නිසා වැරදියට ගන්න එපා. මම පහර ගහනවා එහෙම නෙමෙයි කාටවත්. ඔබට මේක කියන්න එපා නොකිය බෑනේ. කෙස් කැතයි, කෙස් ගලයි, කෙස් කිලිකුලයි, කෙස් මම නෙමේ, කෙස් මගේ නෙමේ, කෙස් මගේ ආත්මය නෙමේ කියලා වඩනවා නේද කර්මස්ථාන. පිංගතුනි කෙස් කැතයි කිව්වහම කෙස් එක ගැටෙන්නේ නැද්ද? කෙස් කැතයි කියලා කියන එක තුල කෙස් එක ගැටීමක් නෙමෙද තියෙන්නේ? කෙස් ගඳයි කියන එක තුල කෙස් එක ගැටීමක් නෙමෙද තියෙන්නේ? කෙස් පිලිකුලයි කියන එක තුල කෙස් එක ගැටීමක් නෙමෙද තියෙන්නේ? පිංගතුනි ඇලීමට තියෙන බේත ගැටීම නෙමෙයි. ඒ අර අවුරුදු 12 13 14 කොල්ල කෙල්ලොත් එක්ක යාළුවාම කරන වැඩන්නේ. නිවන් දකින්න පුළුවන් දෙයක් මේක. කෙල්ල දාලා කියනවා හිටපංගම හොඳ වැඩක් කරන තව කෙල්ලෙක් යාළු වෙනවා කියලා. හාහෝ ගිනම් මහ දාජනා කියන අර වදලිකුත් කියලා කියන්නේ. ඒ එහෙම වැඩක් කරලා නිවන් දකින්න බෑ. මොකද පින්වතුනි ඇලීමත් විනාශයක් ගැටීමත් විනාශයක්. එහෙනම් ඇලීමක විනාශක හිටපු එක දැන් මොකද කරන්නේ? දැන් ගැටෙනවා. දැන් ඩබල් නේද? ගැටිලි වෙලා කියනවා මට නම් දැන් කෙල්ල අරහන්. එහෙම කියනවා මට නම් දැන් කෙල්ල ඕනේ. ඊයා ගඳ ගහනවනේ මොකටද කෙල්ල? දැන් හරිද ඒක? දැන් නිවන් දැක්කද? දැන් අනාගාමීද? හොඳට තේරුම් ගන්න බිහිවෙ මේ මේ මේ සමහර පිරිස් වරද්ද ගත්ත දැන්. එහෙනම් ඇලීමගේ නිදහස් වෙන්න ගැටිලා බෑ. ඇලීමගේ නිදහස් නැත්නම් මේ මහත්යට මට කියන්න තිබ්බනේ මහත්තයෝ. කරන්න තියෙන මොකක්ද? ගෑනු කැතයි, ගෑනු ගඳයි, ගෑනු පිළිකුලයි, ගෑනු මම නෙමෙයි, ගෑනු මගේ නෙමෙයි කියලා වඩන්න කියන්න තිබ්බනේ මට. මේ ගෑනු කැතයි, ගෑනු කැතයි, ගෑනු කැතයි, ගෑනු ගඳයි, ගෑනු ගඳයි, ගෑනු ගඳයි කිව්වනම් දැන් හරියයිද මේ? ඊට පස්සේ දිනෙදි ගෑණියෙක් දකින්නකොට නහයවා ගනී මේ මිනිසයා. ඕක වැඩිලා වැඩිලා වැඩිලා එම සමාධිගත වුණොත් එහෙම. නහයවා ගනී ඉඩක් කර ගෑණියෙක් දැක්කම් දුවයි ගෑණියෙක් දැක්කම්. දැන් නිවන් දැකලාද? රහතන් වහන්සේලා කියන්නේ එහෙම જાතියක්ද? කාන්තා රූපයක් දැක්කම දුවන જાතියක්ද? කාන්තා රූපයක් දැක්කම නහයවා ගන්න જાතියක්ද? ඒක රහතන් වහන්සේලා කියලා කියන්නේ. එහෙනම් මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න පිංවිතේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක නිසා තමයි මේ යථාර්ථයෙන් බලන්න කියලා දුන්නේ. එහෙනම් කවදාවත් ඔබ විශ්වාසයට ගන්න එපා පින්වතුනි. යමක් ඇලිලා තියෙනකෙන් නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමය. ඒකට ගැටීම කියලා. ඒව මේ තුනවතේ ළමයි කරන වැඩ. අර මිනිදිත්තයි කිව්ව වගේ වැඩ නරියා. ඒක මේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් පින්වතුනි යථාර්ථයම අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් එහෙම මේ යම් මේ ප්‍රශ්නයක් තියෙනවා නම් පින්වතුනි ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න හොඳට විදලා බලන්න කියලා ඒක දිහා. ආයස් වහ ගන්න එපා. හපෝ ගඳයි යෝග ගඳයි කියලා අයින් වෙන්න එපා. මේකේ ඇත්ත යථාර්ථය දකින්න. ඒ ඇත්ත යථාර්ථය දකිනකොට පින්විතනි මේක මනාකොට වැටහිලා එයි ඔබට මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද ඔබට මේ තේන්නේ? තේන්නේ මොකද්ද ඔබ හදාගන්නේ මොකද්ද කියලා. මේ මේ මේ කියපු මේ රූප දිහා දැක්කට පස්සේ පින්විතනි තේන්නේ මොකද්ද? කෙස් ටිකක් පේනවා. ලොම් ටිකක් පේනවා. නිය ටිකක් පේනවා. දත් ටිකක් පේනවා. හංක දෙයක් පේනවා. ඇත්තටම තේින්නේ ඔය ටිකනේ. ඉතුරු ටික මොකද අපි කරන්නේ? ඉතුරු ටික අපි හදා ගන්නවා. එහෙනම් ඕක ඇත්ත ඇති හැටියෙන් දකින්න. ඒ රූපෙ දිහා හොඳට බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න බලන්න මේ එකින් එක වෙන වෙනම බලන්න. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. උන්වහන්සේ විපජ්ජවාදීනේ. උන්වහන්සේ කිව්වා මේක වෙන වෙන කරලා බලන්න කියලා. මොකද්ද මේ තියෙන්නේ? ඉමේ සාලි, ඉමේ වීහි, ඉමේ මුංගා, ඉමේ මාසා, ඉමේ තිලා, ඉමේ තණ්ඩුලාදී. මේ වීය, මේ හාල්ය, මේ මුංගය, මේ මෑය, මේ මෙනේරිය, මේ තලය ආදී වශයෙන් වෙන්කල්ල බලන්න කියලා කිව්වා. ඉතින් ඕක බිමතුනි ගඳයි කැතයි අසූචී කියලා බලන්න කිව්වනම් උන්වහන්සේ ඔය ධාන්‍ය උපමාවෙන් කියයිද ඕක? උන්වහන්සේ දේශනා කළේ උබතෝ මුඛාමු තෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස සෙය්‍යති ඉඳන්. එහෙනම් දෙපැත්ත කට ගැට ගහපු ධාන්‍ය මල්ලක කට දෙහෙල ඉවර වෙලා ඉමේහං චක්කුමා පුරුෂා මුංචිත්වා පච්චමේකේ කියලා ආදි වශයෙන් මේ ඇස් ඇති පුරුෂයෙක් විදිහින් මේ කට මේ උඩින් ලෙහෙල ඉවර වෙලා ඒ ධාන්‍ය මල්ලේ තියෙන ධාන්‍ය වෙන් කරනවා. ඉමේ සාලි මේ තියෙන්නේ සහල්. ඉමේ වීහි මේ තියෙන්නේ වී. ඉමේ මුංගා, ඉමේ මාසා, ඉමේ තිලා, ඉමේ තණ්ඩුලාදී ආදි වශයෙන් මේ දේවල් එකින් එකට වෙන් කරන්න කියලා. දැන් ඕකේ කියන්නකෝ මට අසූචි කොහෙද කියන්නේ? ඔය ගඳයි කැතයි පිළිකුලයි කියන බලන්න නම් ඔය ශරීරය ගැන තථාගතයන් වහන්සේ දේශනා කළේ පිංගුතනි උන්වහන්සේ ඕක ගණේද උදාහරණයට. තථාගතයන් වහන්සේ ගත්ත උදාහරණය නේද පිංගුතනි හොඳම උදාහරණය. තව මේ ලෝකේ කාට හරි ගන්න පුළුවන් ඒක වඩා හොඳ එකක්. ගන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න කාටද කියන්නේ තව ඊට වඩා හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. එහෙනම් පිටුදෙන් ඕකනම් පර්ෆෙක්ට්ම උදාහරණේ. ඕකනම් හොඳම උදාහරණේ පිටුදෙනි. ඕකෙන් කියවෙන්නේ නැහැනේ පිටුදෙනි අසුචියක් ගැන. ඕකෙන් කියවෙන්නේ නැහැනේ දහජරාවක් ගැන. ඔය කියවන්නේ දාන්නේ ගැනනේ. එහෙනම් දැන් බලන්න කියලා තියෙන ක්‍රමය වෙනස් නේද? උන්වහන්සේ ඔබ අසුචියක් විදිහට ජරාවක් විදිහට දහජරාවක් විදිහට බලන්න කිව්වනම් උන්වහන්සේ මොකද දේශනා කරන්නේ? ඉමේ ගොම් බෙටි. ඉමේ හරක් බෙටි. ඉමේ බලු බෙටි. ඉමේ හා බෙටි. ඉමේ මුව බෙටි. ආදි වශයෙන් නෙමෙයිද බලන්න කියන්නේ. ඇයි ජරාවක් විදිහට නම් ඔබ බලන්න කිව්වේ? පිටුදින ජරාවක් විදිහට බලනකොටම ඔබ ගැටෙනවා. ඊට පස්සේ කාණ මේ මොකක් හරි රූපයක් පුරුෂ හෝ කාන්තාව හෝ මොනවා හරි සත්වයෙක් හෝ රූපයක් දිහා බලද්දී ඊයා කියලා වැටෙනවා. ඊයා කියලා කියන්නේ පිටුදින තනි කරම ගැටිලා. අනේ මට ඔබුන් දකින්න පාලාවේ ඉන්නපා. මන්නම් බෑ පෙන්නන්න එපා. ওই විදිහට අයින් වෙනවා. ඉතින් නිවන් දැකලාද? එන හොඳට මතක තියාගන්න පිංගුතුනි ඇල්ලේ ඉමේ හිටියත් වැටුණා. ඉම කියන්නේ කෙරවල. ගැට්ටේ ඉමේ හිටියත් වැටුණා. එහෙනම් මහා ප්‍රපාතයකට වැටෙන්නේ ওই දෙකීම හිටියොත් එහෙම. මොන ප්‍රපාතයකටද වැටෙන්නේ? සසර ප්‍රපාතයට වැටෙන්නේ. එහෙනම් මේ සසර ප්‍රපාතයට වැටිලා විනාශ වෙනවා පිංගුතුනි ඇල්ලේ ඉමේ හිටියත් ගැට්ටේ ඉමේ හිටියත්. ඒක නිසා කවදාකවත් තමන් ඇලිලා ඉන්න දෙයකට අනිත් පැත්තට කරන්න ගිහිල්ලා ඒකට වෛර කරන්න ගිහිල්ලා පිංගුතුනි අමාරුවේ වැටෙන්න එපා. ඒක ගඳයි මහ දහජරා කියලා මෙන්න හිතට දෙන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා පිංගුතුනි. ඔය සමහර ඔය ආහාරයටත් ඕක කරනවා. මේක ඉතින් කාලේ විරලා මේක දහජරා වෙලා ඊයක් අක්ක වෙලා ඔක්කොම වෙලා බඩ ඇතුලින් මේක එළියට යනවා කියලා. සමහරුන්ට ඔක උපාදාන වුණාට පස්සේ පිංගුතුනි මාසයක් යනකම් කන්න බෑ. දාන කන කන එක වමනේ දානවා. එන ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කරන ක්‍රමවේද නෙමෙයිනේ ඔය. අසුචි කනෝ වගේ කියලා හිතාගෙන කන්නේ නේද? එහෙනම් මේ විදිහට නෙමෙයි ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කරන්නේ. ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කරනකොට පිටුදුනේ තමන්ට වැටෙන්නේ මේ ආහාරය. මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්න මොන වගේ දෙයක්ද මේ සිද්ධ වෙන්නේ? අන්නේ ක්‍රමවේදය දැක ගන්න ඕනේ. නැතුව මේ මං ඊයා මේ දහ ජරාවන්නේ මම මේ කන්නේ අන්තිමට වැටහිලා එන්නේ ඔන්න ඕක. මේ ආහාරය ශරීරයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දකින්න එක. එහෙම නැතුව දිනුදින මේ අවසාන ඵලයේ කක්කායේ ඒ කක්කායේ මේ කන්නේ කියලා හිතාගෙන එහෙම කන්නේ කියොත් එහෙම මොකද වෙන්නේ? කන්නේ වෙන්නේ ගැටෙනවා. ආහාරයේ තියෙන ඇල්ම නැති කරන්න පිංගුතුනි ආහාරයේ අවසාන ඵලයේ නිහිකල්ලා ඉවරලා ඒකයි මේ જાතියක් ඒකත් එකයි මේකත් එකයි කියලා කාලා හරියන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? කන මොහොතක් ගානේ ගැටෙනවා ඒකත් එක්ක. මම මතකයි එහෙම මේ තරුණ කෙනෙක් ආහාරයේ පටික්කුල මනසිකාරය අපි ඔහොම මෙනෙහි කළා. ඉස්තරම අවුරුදු දැන් 15කට විතර කලින් මයින් දවස් දෙක තුනක් යනකම් කන කනේ වමනේ දානවා. එහෙනම් ඒක නෙමෙයි ක්‍රමයේ. ඕනේ මේක පිංගුතුනේ ගැටෙන්න එපා කිසි දෙයක් එක්ක. ඔබ ඇලිලා තියෙන දේවල් වලින් ඇල්ම දුරු කරන්න නම් යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ මිසක් පිංගුතුනේ ඒවට ගැටිලා හරියන්නේ නැහැ. ඒවට ගැටෙන්න අනිත් පැත්තට දේවල් කරන්න යන්න එපා. ඔබ කරන්න ගිහලා අමාරු වෙටිච්ච ගොඩ පිරිසක් ඉන්නවා. අනිත් පැත්ත කරන්න ගිහලා ඇලෙනවනේ. ඇලිට හොඳට දෙනවා ගැටෙනවා. කැමති නෑ ගඳයි ඕක ජරාව මිනිතිත්තයි. එහෙනම් වැරදි. මිනිතිත්තයි කියවට හරියන්නේ නෑනේ. කඩා ගන්න බැරි වුණා කියන්නේ. එහෙනම් ඒ වැරදි නැන්ද ගියොත් එහෙම පින්වතුනි ඔන්න ප්‍රශ්නයක් උදා වෙනවා. ඉතින් ඒක නිසා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්නේ මේ මාර්ග ගමන යද්දී. ඔබ යම් දෙයකට ඇලිලා ඉන්නවා නම් ඒ ඇලීමෙන් නිදහස වීම උදෙසා දේවල් එක ගැටෙන්න යන්න එපා. ඒ ගැටෙන කර්මස්ථාන එහෙම වඩන්න එපා. ඒක බින්දු මාත්‍රයක්වත්. යථාර්ථයේ දකින කර්මස්ථානම් වඩන්න. රූපේ තියෙන අනිස හොඳ ආකාරවම දකින්න. රූපේ තියෙන අනිසම දකින්න පිණිසේ රූපේ අනිසි, වේදනා අනිසි, සංඥා අනිසි, සංකාර අනිසි, විඥාන අනිසි. ඕවා අනිත් වෙන හැටි එකින් එක දකින්න. අනිත්‍ය සංඥාව ගැන තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය ටික. ඔය ඔක්කොම පැත්තකට රූපේ හරි අනිත්‍ය කියලා දකින්නක වේදනාව කියන එක දැනගන්න අමාරු නะ. රූපේ අනිත්‍ය කියලා දකින්න. රූපේ කියන්නේ හේතුක ඵලයක් නේ. එන හේතුන් ටිකක් නිසා නම් රූපය කියන එක උදා වෙලා තියෙන තින්වත න්‍යාය ඔබගේ නිසේ පවත්න්න කොහොමද ඒක පුළුවන්? එන ඔබ නිසා කියවට වැඩක් නැහැ ඒක අනිසි. එන ඔබ නිසයි කියලා හිතන් ඉන්න තාත්තල් මේ රූපය නිසා ඔබ බෙදෙනවා. ඔන්න ඔය ටික හොඳට විග්‍රහ කරගන්න. එහෙනම් තින්වත මේ රූප කියන ඒවා නිසා ඔබ කෙලෙනවා නම් මේ රූප නිසා ඔබ මහ දුකකට පත් වෙනවානේ. රූප උපාදානස්කන්ධ නිසා. මොකද්ද තින්වතනේ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය අතර වෙනස? රූපස්කන්ධයේ කොහෙද තියෙන රූප උපාදානස්කන්ධයේ කොහෙද තියෙන්නේ? රූපස්කන්ධයේ කොහෙද තියෙන්නේ රූප උපාදානස්කන්ධයේ කොහෙද තියෙන්නේ? දැන් රූප උප මේක දැන් කියනවානේ අපි පංච උපාදානස්කන්ධ ලෝකය. පංචස්කන්ධ ලෝකය කියලා එකක් තියෙනවා පංච උපාදානස්කන්ධ ලෝකය කියලා තව එකක් තියෙනවා. කොහෙද තින්වතනේ පංච උපාදානස්කන්ධ ලෝකය තියෙන්නේ? හිතේ. පංචස්කන්ධ ලෝකය තියෙන්නේ කොහෙද? මේදී. මේ තියෙන ඔක්කොම පංචස්කන්ධ ලෝක. පංච උපාදානස්කන්ධ ලෝක කොහෙද තියෙන්නේ? හිත ඇතුලේ. එහෙනම් රූප උපාදානස්කන්ධය හැදෙන්නේ කොහෙද? හිත ඇතුලේ. උපාදානිත රූපේ හැදෙන්නේ හිත ඇතුලේ. ඒක තමයි කියන සංයෝජනය කියලා. එළිය තියෙන්නේ රූපේ. එහෙනම් උපාදානස්කන්ධ රූපේ පින්වතුනි අනිසිත නිදීද? අනිසිත නිදීද? අනිසි. හොඳට දකින්න. එහෙනම් රූපයේ අනිසි ස්වභාවයේ පිඟුතුනි හොඳාකාරවම දකින්න පටන් ගන්න. යදනිච්ඡන් තන් දුක්ඛං කියලා යමක් අනිච්චයි නම් ඒක දුකයි කියලා එන රූපස්කන්ධය නිසා හටගන්නේ මහ දුක ගැන හොඳට හිතලා බලන්න. මේ රූපයකට ඇලුම් කරන්න කියලා හටගන්න මේ දුක ගැන. එහෙනම් මේ රූප කියන ඒවා සාරයිද අසාරයිද කියලා බලන්න. යන් දුක්ඛං තද නත්තා යමක් දුකයි නම් ඒක අනත්තයි කියලා දකින්න. අනත්තයි කියලා කිව්වේ තින්වදෙනි අසාරයි කියන එක. අනත්තං අසාර කට්ඨේ නන්ති. මං කියන්නේ ඒවා නෙමෙයි සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනා. අනත්තයි කියලා කියනවා අසාරෙහි. එහෙනම් තින්වදෙනි යමක් Tamanට දුක කියනවා නම් ඒක ඒකාන්තයෙන්ම අසාර දෙයක්. ඒක අසාරයි නම් තින්වදෙනි භවෙන් භවයට අරන් යන්න ඕන එකද ඒක? එහෙනම් අසුබ දෙයක්. එහෙනම් පින්වතුනි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කරුණු තුන හරියට දැනගත්තා නම් ඔය දැනගත්ත කෙනා සෝතාපන්නයි නේ. ඕක හරියාකාරව විස්තර විග්‍රහ කරගෙන Tamanට දැනගන්න පුළුවන්. දැන් මම කියනේව නෙමෙයි පින්වතුනි මේ ත්‍රිපිටකයේ තියෙන්නේ. මම කාටවත් සෝතාපන්න බලපනවන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් තථාගතයන් වහන්සේ. ඔබ සෝතාපන්න නේද කියලා කියන්න පුළුවන් කාටද? ඔබ සෝතාපන්නයිද නැද්ද කියලා සත්‍ය වශයෙන්ම කියන්න පුළුවන් කාටද? ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තථාගතයන් වහන්සේ වෙන කාටවත් කියන්න බෑ ඒක. එහෙනම් කාටවත් සෝතාපන්න ඵල දෙනවා එහෙම නෙමෙයි අපි. සෝතාපන්න වීම උදෙසා දහම් දෙතනවා. මේ ත්‍රිපිටකයේ තියෙන සද්ධර්මය. එහෙනම් මේ නිපියනිති ස්වභාවය හරියාකාරව දැනගත්තා නම් මොහොතක් මොහොතක් නෑර පිළිෙන ස්වභාවය හොඳාකාරව දැකගත්තා නම් මේ පිළීම නිසා දුක ජනිත වෙන හැටි දැකගත්තා නම් ඒ දුක් දෙන වස්තුන්ගේ සාරද අසාරද කියලා හරියාකාරව දැනගත්තා නම් ඒ සාරය මේ අසාරයිද අසාරයිද කියලා දැනගැනීම තුර අසාරයි නම් මේකේ තව මොනවද භවයේ සැරිසරන්නේ කියලා දැනගත්තා නම් එතනින්ම මිදිලා යනවාද? එකින් එක හිතලා බලන්න. දැන් ඔබට තියෙනනේ තියෙනනේ කර්මස්ථානයක් වදන්නේ. ඕක වදන්න. නිතිය නිසි ස්වභාවයේ හැමතිස්සෙම හිතන්න. දැන් ඉඳලා අරගෙන හෙට උදේ අතු ගන්නවා. දැන් ඔය ඉඳලා අතු ගන්නකොට තින්විසින රටා මැවෙනවා නේද ඕකේ? එහෙනම් හොඳම රටාව මොකද්ද? තියෙන රටාව. ඔබ අතු ගන්නකොට එන රටාව තමයි හොඳම රටාව. එහෙම නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? කී වෙලාවක් අතු ගන්න මේ සෝකට? කී වතාවක් අතු ගන්න විදිහ බලන්න. ඔය ස්වභාවයෙන් හොඳට හිතලා බලන්න. එහෙනම් බිඟුදින මේ ලෝකෙට ලෝකෙ විදිහට තියෙන්න දෙන්න. රූපෙට රූපෙ තියෙන විදිහට තියෙන්න දෙන්න. වේදනාවට වේදනාවේ විදිහට තියෙන්න දෙන්න. සංඥා සංඛාර විඥාණයන්ට ඒ විදිහට තියෙන්න දෙන්න. ඒවා ඒ විදිහට තිබුණොත් තින්නදනි ඔබට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා ඔබගේ නිසි විදිහට හදාගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඉතින් කෙලින්න තමයි වෙන්නේ. මොකද ඒව හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. ඔබ හදාගත් එක ඔබට කැමති විදිහට හදාගත්තට. ඒව හේතුන්ගෙන් හැදිලා තියෙන හේතු තියෙනකම් විතරයි ඵල තියෙන්නේ. හේතු වෙනස් වෙනකොට ඵල වෙනස් වෙනවා. හේතු නැති වෙනකොට ඵල නැති වෙනවා. එහෙනම් ඔබ කරන්නේ මොකද්ද? මේ අහක යන ඒව ඔක්කොම ඔළු ගෙඩිය දාගෙන ඉවරලා තමන්ට මහ විනාශයක් කරගන්න හදන්නේ. ඒක නිසා ඔන්නෝ එක මේදී හොඳට මෙනෙහි කරන්න පිඟුතුනේ. ඒක සතියක් හොඳට මෙනෙහි කරන්න. මෙන්න මේ මං කියන්නේ ඔබට මේ පැත්තක දේලා භාවනා කරන්න කියලා. ඔබ gedara වැඩ ටික කරන්න. ඔෆිස් එකේ වැඩ ටික කරන්න. බස් එකේ යන්න, කෝච්චියේ යන්න, ඒ කටයුතු ටික කරන්නකෝ. ඒ කටයුතු ටික කරනකොට නිසියන්සි ස්වභාවය හරියාකාරව බලන්නකෝ. ඒ බලන හැම මොහොතකම ඔබට වැටහි එයි ඉතින් ඒක. මේ මොන පිළිමද්ද මේ කියලා. දෙවන ස්වභාවය හොඳට අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන පින්තුනි මේ නිවන් දකින ක්‍රමවේදයට ඇතුල් වෙන්න. මොහොතක් නැහැ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, මෙනෙහි කරන්න. එච්චර තමයි ඔබට කරන්න තියෙන්නේ. මම ඒක කිව්වේ ආයි මේ ඔබට මේ අවශ්‍ය වෙන්නේ නැහැ. කොතන හරි තරඟ වාඩි වෙලා ඉඳගෙන මේක කරන්න. තමන් මේ පීයෙන් මොකක් හරි කපන වෙලාවෙත් ඔබ හිතලා බලන්න මේ දේ. කෙනෙක් ඉන්නවා ලුණු ගෙඩියක් කපනවා. ඔය ලුණු ගෙඩියක් කපනකොට තියෙන නිසියන්සි ස්වභාවය හොඳ ආකාරව දැක ගන්න. ඒක හොඳ කර්මස්ථානයක්. මැල්ලුම් ටිකක් ලියනවා. මැල්ලුම් ටිකක් ලියන මැල්ලුම් ටික මලවල ඉවරනකොට පින්වතුනි අරිහත් වෙන්නපත් වෙච්ච පිරිසක් ඉඳලා තියෙනවා ඒකත්. සෝතාපන්න වෙච්ච කෙනෙක් මැල්ලුම් ටිකක් කපලා ඒ ටික ලියලා ඉවරලා මැල්ලුම් ටික කරකොල ටික මලවල ඉවර වෙනකොට පින්වතුනි අරිහත් වෙන්නපත් වෙලා ඒක හරි ආකාරව දැකගෙන. එහෙනම් මේ නිවන් මඟ තියෙන්නේ ඔබ වටේ නේද? මේ වටේ නේද ඔබේ ගුරුවරු ටිකේ? මේ වටේම ගුරුවරු නේද ඉන්නේ? මේ ෆෑන් එකත් ගුරුවරෙක් නේද? නිවන් දකින්න ඔය පේන හැම එකක්ම ඔබට ගුරුවරුනේ නිවන් දකින්න. මේ වයි නිති අපි ස්වභාවයේ හොඳ ආකාරව දකින්න. පිංගුතුනි මේක අනිස බව දැක ගමන්, මේක දුක බව දැක ගමන්, මේක අසාර බව දැක ගමන් ඔබ මේක අතහරින්න නොයල්ල මිදිලා යනවා. ඒකයි කියවි අතහැරීමම නාතයි. හැබැයි මේක නිසි කියලා දැනිට ගමන් පිංගුතුනි නිසි නම් සුඛයි. සුඛයි නම් අත්තයි සාරයි. අල්ලගත්තා. දැන් අල්ලගත්තා නම් මොකද වෙන්නේ? මොකද සාරයි කියන තැන තාපකම පිංගුතුනි ඇල්ලුවා. අසාරයි කියන තැන තාපකම මොකද කරන්නේ? අතහැරියා. එහෙනම් අතහැරීමම නාතයි. ඇල්ලුවොත් ගිනි. එහෙනම් ඔය කර්මස්ථානයේ පිංගුතුනි වඩන්න ඕන. නම් මතනෝලි මඩන්න ඕන එකක් නෙමෙයි ඔය කිව්වේ. තමන්ගේ ජීවිතේ තමන් වැඩ ක්‍රියාකාරීකම් කරන වෙලාවෙදී තමන්ට මේක වදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හිතන්න මේ ගැන. අනිත් පැත්තෙන් හිතන්න ඕනෙම දෙයක හොඳම විදිය තමයි තියෙන විදිය. එතකොට කාටවත් ඔබට දෘෂ්ටි දාන්න බෑ. ඇවිදින්න. කවුරු හරි ඔබට දෘෂ්ටි දැම්මා කියලා කියන්නේ ඔබ අමාරුයි. මේ දෘෂ්ටි දාන්න දෙන්න එපා කාටවත්. ඔබගේ හිතට තියෙන විදිය තමයි හොඳම විදිය. ඒක මේකට කටයුතු කරගන්න. එක ප්‍රශ්නයක් දුර දිග ගියා ගොඩාක්. ප්‍රශ්නයක් නම් අහනවා පිංගතුනි මේ වටේ දැන් උත්තර බොහෝ කාලයකට ඉහළ දීලා තියෙනවා. මං හිතන්නේ මේ අහලා තියෙන අනිත් ප්‍රශ්නේවත් මේ පංචස්කන්ධ භාවනාව ගැන දීපු මේ අනිත් ප්‍රශ්නෙටත් උත්තරේ මං හිතන්නේ මේ වෙලාවේ ලැබිලා තියෙනවා. ඒකට උත්තරේ හරියාකාරව ලැබුණ නැත්නම් ඊළඟ දේශනාවේදී ආයෙම කරන්න. මං හිතන්නේ ඒක ලැබිලා තියෙනවා කියන මොකද මේ පංචස්කන්ධ භාවනාව ගැන තමයි අහලා තියෙන අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය. ඊගොතින් වෙන මොකුත් කරන්න එපා. අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න. අනිච්ච දුක්ඛ අනත්ත දකින්න. වඩනවා කියන්නේ දකින්නවා. ඒක හොඳ ආකාර දකින්න. ඔය කොහේ යන්නේ කොලත්තක් කියන්නේ අනිච්ච දුක්ඛ අනත්ත ස්වභාවය දකින්න. ඒකනේ මං කිව්වේ ඔබ විදියක් හදාගත්තොත් එහෙම මේ කිසිම ගහක අත්තක් මගේ ඔළුවේ නොවදීවා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ නිස හදාගෙන ඔබ නිසි වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? අනිසි දේ දැක ගමන් නිසි දේ දැක්කොත් ඇලෙනවා, අනිසි දේ දැක්කොත් ගැටෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ මොකක්ද? මේ ලෝකයේ තියෙන විදිය තමයි හොඳම විදිය. එහෙනම් ඉතින් මං ඉන්නවා. ගැටිල්ලක් නැහැ, ඇලිල්ලක් නැහැ. මොකද හේතුව? මුලාවක් නැති නිසා. මොකද නිස හදාගත්තේ දැන්. නිසි කියලා හදාගත්තා නම් අනිසි වෙච්ච ගමන් පෙළෙනවා. සිංහ ස්වාමීන් වහන්සේ සමහර ආරණ්‍යවල බුද්ධ පූජාවට මස් මාළු පූජා කරනවා. ඒ පිළිබඳ දැනුවත් කරන්න. එයින් පවක් සිදු වෙනවා. මේවා ඉතින් බෙල්ල ගහලා යන වැඩ. මොකද හේතුව පින්වතුනි මේවා හරියට මේවට ඔව් කිව්වත් ඉවරයි නෑ කිව්වත් ඉවරයි ඒකයි වෙලා තියෙන්නේ මම ওই බුද්ධ පූජා ඕක පොඩ්ඩක් පැත්තකට දාලා මම පවත්ත මාංශේ විග්‍රහ කරලා දෙන්නම් තථාගතයන් වහන්සේ පවත්ත මාංශේ අනුදෙනවා දාලා පවත්ත මාංශය කියන එක අනුදෙනවා දාලා එහෙනම් දැන් කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුව මස් මාංශ බැලඳුවේ නෑ කියලා පින්වදින මේක වැරදි. ඒක මේ පිරිසක් ඉතින් ගොඩනගාගත්ත දෘෂ්ටියක්. මම ඒකෙන් කියන්නේ බුද්ධ පූජාවට මස් මාංශ පූජා කරන්න කියන නෙමෙයි. සත්තු මරණයට අපි කැමති නෑ. ඒ වගේම පින්වතුනි බුද්ධ වචනේ වෙනස් කරනවට ඊට වඩා කැමති නෑ. රත්තු මැරුවක් කමන්නේ මට බුද්ධ වචනේ වෙනස් කරන්න එපා. හොර ඒකම විනාශයන්නේ. බුද්ධ වචනේ වෙනස් වුණා කියලා කියන්නේ මහ විනාශයක්. මොකද බුද්ධ කියලා කියන්නේ පින්වතුනි the perfect one. හොඳම කෙනා. එහෙනම් ඒ උත්තරය කියපු වචනයක් වෙනස් වුණොත් එහෙන මොකද වෙන්නේ? මහා විනාශයක් නෙතනින් එහාට වෙන්නේ. මොකද එතනින් එහාට පින්වතුනි අනිත් අය හිතාගන්නේ මොකද්ද? මේ පර්ෆෙක්ට්ම පුද්ගලයා හොඳම පුද්ගලයා කියලා තියෙන්නේ මේකනේ. එහෙනම් මේකනේ අපි දැන් කරන්න ඕනේ. ඒක මම දන්නුයි. ඒකයි තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයක් වෙනස් කරනවා කියන එක නිදුනේ මහා භයානක දෙයක්. උන්වහන්සේ දසමස් තහනමක් කරලා තියෙනවා. දැන් දසමස් තහනමක් උන්වහන්සේ කරලා තියෙනවා නම් පින්වතුනි. මාංශ 10ක් නම් තහනම් කරලා තියෙනවා. ඒක තේරුම් මොකක්ද? දැන් මම ඔබට කියනවා මෙහෙම පංච ශික්ෂාවම බිඳින්න එපා කියලා මම කියනවා මම ආයි කියනවා පානාතිපාතාත් බිඳින්න එපා දැන් ඔබේ තේරුමක් කියලා මම කිව්වා පන්තිල් කඩන්න එපා ඒ කියන වෙලාව මම කියනවා පානාතිපාතාත් කඩන්න එපා දැන් ඔබේ තේරුමක් තියෙනවද කියන්නේ ඔය දෙවේට කියපු එකේ මේ පහම කඩන්න එපා කිව්වනම් ආයි එකක් කියනවද පින්වතුනි මේක කඩන්න එපා කියලා. එහෙනම් පින්වතුනි මස් මාංශ කන්න එපා කියලා තහනම් කරලා තියෙනවා තථාගතයන් වහන්සේ මස් 10ක් තහනම් කරනවාද? දැන් ඔබට වැටහෙනවද එහෙනම් තථාගතයන් වහන්සේ මස් මාංශ තහනම් කරලා නැහැනේ කොහෙවත්? දසමස් තහනමක් කරලා තියෙනවා ඒක කරන්න එපා කියලා මොකද ඒක භික්ෂුන් වහන්සේලාගේ සූසිත දෙයක්. එහෙනම් හැබැයි උන්වහන්සේ බදාලේ පින්වතුනි පවත්ත මාංශේ කඩේ තියෙන කුකුල් මස් පවත්ත මාංශයට අයිති නැහැ. මම මේකට උත්තරයක් නෙමෙයි දෙන්නේ. මේවට ඕන නැහැ කිව්ව ගමන් බෙල්ල ගහලා යනවා. එහෙනම් මම ඒවට උත්තර දෙන්නේ නැහැ. ඔබ හිතාගන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේ අනුදැනවදාලේ පවත්ත මාංශ. ඒ පවත්ත මාංශය කියන එක බින්දුතුනි ඔබට යම් දවසක පවත්ත මාංශයකින් වික්ෂුන් වහන්සේලා උදෙසා දන් දෙන්න පුළුවන් නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. හේතුව බින්දුතුනි ලේ අඩු වික්ෂුන් වහන්සේ නමකට ලේ වඩා ගැනීම උදෙසා පවත්ත මාංශය හරීම උපකාරී වෙනවා. මම මේ කියන්නේ පවත්ත මාංශයක නැත්නම් අසත් පුරුෂයෝ බින්දුතුනි පුළුවන් තරම් අපේ ඔළුවට ගෙන හිලිකම් කරන් යවිදින්න. මම නැවත නැවතත් කියනවා පවත්ත මාංශේ නොදන්නා අය දැනගෙනයි කතා කරන්නේ මේ ගැන. පවත්ත මාංශය කියන්නේ පාංශු කූලක මාංශයක්. පින්වතුනි අපේ සීය හෙලෙව මස් මාංශ වැළඳුවා. මසුත් කෑව මාළුත් කෑව පව් කරන්නේ නැතුව පවත්ත මාංශ වැළඳුවේ. සිය හෙලයාගේ හිතපු වැද්ද කියන පිරිස පින්විතේ මේ කැලේ හැසිරෙන පිරිසක් වනචාරී පිරිසක් මෙයා ගාව තිබුණා කෙටේරි කෑල්ලක් මෙයා මොකද කරන්නේ පින්විතුනි ගල් තලාවකට මුවා වෙලා ගලක් අස්සට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා පින්විතුනි ඔය මාංශ බස්සක සත්තු දඩයම් කරනවා දිවිය මොකද කරන්නේ පින්විතුනි පැනගෙන ගිහිල්ලා ඉවර වෙලා මුවාව අල්ලන මුවාවේ බෙල්ල නිකලා ඒකව අඩපණ කරන ඒ මාන්තේ සතාව ඇදගෙන එනවා පින්වතුනි ගල් තලාවකට ඒක කවදාකවත් වැලි වැලි වල පස්සොල තියාගෙන කන්නේ නෑ ගල් තලාවකට ඇදගෙන එනවා. ඒක කන්න කැමැතිම කොටස තමයි බින්දුනේ ඒ සතාගේ බොක්ක. කොහොම හරි ඉරාගෙන අර සතාගේ බොක්ක කාලා ඒක යන්න යනවා. දැන් මේ සතාව මැරුවේ කවුරු උදෙසාද? බුදුහාමුදුරුවෝ උදෙසාද මැරුවේ? සංඝයා වහන්සේ උදෙසාද මැරුවේ? මනුස්සයෙක් උදෙසාද මැරුවේ? නෑ, ස්වභාවික සංසිද්ධියක්. දැන් මොකද කරන්නේ? දැන් අර අර අර නැද්ද කරන්නේ මොකද්ද? තින්ගුතුනි ඒ වේන නරි අරුම් මුන් ටික පන්නලා අර මාන්තේ කරපින්නගෙන එනවා ගමට. ගෙනල්ලි වෙලා ඒ කායක කෑලි වලට කපල ඉඳලා ඒක දීලා Tamanta අවශ්‍ය ධන දාන්නේ භෝගයක් ඒක ගන්නවා. ඔන්න ඔය මාන්තේ හදලා භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා පින්වතුනි ඒ ගමේ ඉන්න පිරිස. අන්නේ මාන්තේ දන් දීම මහත්ඵලයි මහනිසංසයි. මොකද ලේ අඩු, මොකද මේ මහා වීරයක් වඩන භික්ෂුන් වහන්සේලාට ලේ අඩු කමක් එහෙම තියෙනවා නම් කාට හරි අන්නේ උත්තරයන්ද ලේ වඩා ගන්න පුළුවන්. ඒක තවච්ච ප්‍රෝටීන් ඒව තියෙන නිසා. අපේ මිනිස්සු මාළුත් කෑවා මරන්නේ නැතුව. සීයලයා කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. ඔය වඩදිය බාදිය ක්‍රමයක් තියෙනවා පින්වතුනි මුහුදේ, ඔබ දන්නවද? ඔය හඳ පායන කාලේට පින්වතුනි මුහුදේ වතුර මට්ටම උඩට ඉස්සෙනවා. මුහුදේ වතුර මට්ටම උඩට ඉස්සෙනකොට පින්වතුනි පොඩි පොඩි මාළු ටික වෙරළ දිහාට ඇදීගෙන එනවා. ඒ වතුර මට්ටම ඉස්සිලානේ වෙරළට ඇදෙනවා පොඩි පොඩි මාළු ටික. ඒ වෙරළට ඇදෙනකොට පින්වතුනි ඒකුන්ව කන්න මහ ලොකු මාළුත් එනවා වෙරළ පැත්තට. විශාල ලෙස රැළ ගහනකොට පින්වතුනි වෙන්නේ මොකද්ද? අර පොඩි පොඩි මාළු ටික ඔක්කොම වීසි වෙනවා කොහාටද? වැඩි හරියක් වීසි වෙනවා වෙරළට. එහෙනම් වෙරළ කිට්ටුවටම ඇවිල්ලා නින්නේ. වතුර ටික බහැල යනවා මාළු ටික ඉතුරු වෙනවා. ඒකුන්ව කන්න එනවා අර ලොකු මාළු. වඩදිය බාදිය ක්‍රමේදී ඉස්සිට වතුර ටික එක පාටමක් කියලා එනවනේ බහැල යනවා. බහැල ගිය ගමන් අර ආපේ උන්ට ආපහු යන්න බෑ. ලොකු මාළු පහවදා උදේ පින්විතනේ වෙරළට යනකොට පොඩි මාළු ඉන්නව වෙරළයිනේ, ලොකු මාළු ඉන්නව මූදට කීප්පු කරලා. දැන් ඔය දේවල් පවත්ත මාංශද නැද්ද? ඔන්න සීය එහෙලිය මස් මාංශ වලද බෑට එක සතෙක් ඝාතනය කරලා දෙන්නේ මේ ඔය දාන්නේ දෙන්නේ. එහෙනම් පින්වතුනි අන්නේ මාංශයේ ගෙදර අරගෙන ගිහිල්ලා ඒ මාළු ටික උයන සකස් කරලා පින්වතුනි දන් දෙන ක්‍රමයක් තිබුණා. අන්නේ දන් දෙන ක්‍රමයට දන් දීලා මහත්ඵල මහානිසන්ද පුණ්‍ය කර්ම කරගත්ත පින්වතුනි අපේ සීයේ හෙද. එහෙනම් ඔබට යම් අවස්ථාවක් හම්බුණා පවත්ත මාංශකින් දන් දෙන්න. අන්නේ පවත්ත මාංශෙන් භික්ෂුන් වහන්සේට දන් දෙන්න. උන්වහන්සේලාගේ ප්‍රතිපත්තියක් තියෙනවා වෙන්න පුළුවන්, අපි මස් මාංශ වළඳන්නේ නැහැ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කැමැත්තෝ වළඳත්වා කැමති නියති අය වළඳන්න එපා. මොකද තියෙන්නේ මම කිව්වොත් එහෙම නෑ බුදුහාමුදුරුවෝ මස් මාංශ කන්න එපා කියලා තියෙනවා කියලා. මම තථාගතයන් වහන්සේගේ ගෝලිය නෙමෙයි කාගේ කියලා. දේවදත්තගේ ගෝලිය. මොකද දේවදත්ත හාමුදුරුවෝ තමයි ඕවා ගෙනාවේ. අර ඉල්ලීම් පහක් කළානේ. ඒ ඉල්ලීම් පහම ප්‍රතික්ෂේප කරන්න තථාගතයන් වහන්සේ භික්ෂුව නිර්මාන්තික විය යුතුයි කියලා. නෑ, මං එහෙම එකක් කියන්නේ නෑ. කැමති නම් වලදන්න, කැමති නම් වලදන්න ඇති. හැබැයි වලදන්න නම් දැන් වදාන්නේ මොන මාංශයේද? පවත්ත මාංශය. එහෙනම් දැන් පින්වතුනි ඔය කඩේ ඔය තියෙන මස් පවත්ත මාංශයට ගන්න බෑ. මම මේකට උත්තරයක් දුන්නේ නෑ ඕ. මම කිව්වේ පවතින ස්වභාවයක් විතරයි. එතකොට මේවට උත්තර ඔබ හොයාගන්න. දැන් ඉතින් දැන් කිව්වනේ සුදුසුද නැද්ද ඒ දේවල් ඔබ හොයාගන්න. ඊළඟට කෙනෙක් තර්ක කරන්න පුළුවන් මෙන්න මෙහෙමයි. අපි මස් කෑවොත් වක්‍රාකාරව පව සිද්ධ වෙනවාද කියලා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ මැරුවොත් පව සිද්ධ වෙනවා. කඩේ තියෙන හුගුල් මස් කෑවයි කියලා ඔබට පව සිද්ධ වෙන්නේ නැහැ. කඩේ තියෙන හුගුල් මස් කෑවයි කියලා පව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් කියයි අපි කන හින්දානේ මරන්නේ. එතකොට අනුබල දෙනවනේ කියලා. පින්වතුනි අනුබල දීමයි අනුබල වීමයි කියන්නේ දෙකක්. අනුබල දීම කියන්නේ එකක්, අනුබල වීම කියන්නේ තව එකක්. ඔබ මාන්තයක් ගන්න කඩේට ගියාම ඒ මාන්තයට හරියන්න ඊළඟ දවසේ ඕඩර් එකක් දානවනේ. ආ මට තව කුකුළු දාදෙනෙක් ගෙනත් දාන්න මේකට කියලා. ඒ අනුබල දුන්නා නෙමෙයි අනුබල වුණා. එහෙනම් අනුබල වීම කියන්නේ එකක්. ඔබ මාන්තය අරන් ගිය නිසා මුදලාලි ඕඩර් කළා. මුදලාලි කිව්වා නම් එහෙම ඔය කුකුළු දාදෙනෙක් මන්න ගෙනත් දහන්කොල්ලෝ. මේ මහත්ය අරන් යනවා මේ දාදෙනෙක්. දැන් ඔතන ඉන්නවා මරණ එකා ඉන්නවා, අනුබල දෙන එකා ඉන්නවා, අනුබල වෙන කෙනා ඉන්නවා. එහෙනම් ඔය තුන් දෙනාගෙන් කාටද පව සිද්ධ වෙන්නේ? මරණ කෙනාට පව සිද්ධ වෙනවා, අනුබල දෙන කෙනාට පව සිද්ධ වෙනවා. හැබැයි අනුබල වෙන කෙනාට පව සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නිවඳුනි ඔබට යම් සිති හැඟීමක් තියෙනවා නම් මේ සත්තු ගැන. ඒතොර ඔබ හොඳ ආකාරවම දන්නවා ඔබ නිසා සත්තු 10 දෙනෙක් මැරෙනවා කියලා. හැබැයි ඔබ නිසා මැරුණට පින්වතුනි චේතනාවක් නැగిලා ඉන්නේ නෑ ඔබට මේ සත්තු මම මරනවා කියලා. ඒව හොඳට තේරුම් ගන්න පින්වතුනි බුදුදහම හරියටින් අල්ල ගන්න ඕනේ. මේවා ටිකක් නිරස වෙන්නත් පුළුවන්. අයියෝ එහෙම කියන්න එපා, එහෙම නොකිය බන කිව්වනම් මෙහෙම කරන්න එපා කිව්වනම් සත්තුන්ගේ ජීවිත බේරෙනවනේ. ඔව් ඔව් මං කියනවා ඔබට මෙහෙම පුළුවන් නම් මස්මාන්ත නොකා ඉන්න. හැබැයි මස්මාන්ත නොකා හිටිය කියලා සීලේ වැඩෙනවනේ. මස්මාන්ත ලෝකයි කියම් සීලේ වැඩෙනවනම් මේ ලෝකේ සිල්වත් නෙවෙමු මොකුත් හරක් නේ. හරක් පංච ශික්ෂාවම රකින්නවනේ. හරක් සත්තු මරනවද හරක් හොරකම් කරනවද, හරක් කාමයේ වර්ධව හැසිරෙනවද, හරක් බොරු කියනවද, හරක් මත් පැම්බනවද? නෑ. එහෙනම් හරක් කියලා කියන්නේ පංචපීකා ප්‍රතිපදාවම රකින්න පිළිසක්. ඔබ හිතා ගන්න මේ විදිහේ මේ මම ඒකයි ඔබට කියන්නේ මේ බුදුදහම කියන එක මහා පරම ශ්‍රේෂ්ඨ දෙයක්. මේ පරම ශ්‍රේෂ්ඨ දේ හොඳට විග්‍රහ කරලා අල්ලගන්න. එහෙනම් දැන් කවුරු හරි මස්මාන්ත ලෝකා ඉන්නවා කියලා ඒකේ නාම හිතන්න එපා මං හරි සිල්වත් කියලා. එහෙම එකක් නැහැ. හරකුත් මස්මාන්ත කන්නේ. හැබැයි ලෝක සත්‍යයා කෙරෙහි දයානුකම්පාවට පත් වෙච්ච කෙනෙක් අනේ මම මොකටද මේ සත්‍යෙ මේ අක්කු මේ තීරසන් වගේ මේ නිකන් සත්තු ඝාතනය කරනවා මං ඔතනින් කුකුල් මස් කිලෝ එකක් ගෙනාවනම් ඕකට හරියන තව එකෙක් ඉතින් මූ මරයිනේ කවදා හරි. ඒක නිසා ඉතින් මේ මුන්ටගේ දින මේක මම නවත්තලා දානවා කියලා මස් මාංශ කන්නේතු ඉන්න පුළුවන්. හැබැයි ඒ මස් මාංශයේ කෑමයි කියලා පවක් සිද්ධ වෙන්නේ නැහැ. මං කිව්වොත් එහේ මේක පින්වසිනී ඔබ මස් කනවට වඩා ලොකු පවක් වෙනවා මට. ඇයි? මුසාවාදී කියන මහා දරුණු පාප කර්මයට වැටෙනවා මාව. ලෝක සම්මත න්‍යාය ධර්මයක් වෙනස් කළාට. ඒක කරන්න බෑ මට. ඒක හින්දා මම නිර්මල සත්‍ය කතා කරනවා. තථාගතයන් වහන්සේගේ දේශනාව. ඒ නිසා කවුරුත් හිතන්න එපා අයියෝ කිව්වනම් හරිනේ ඉතින් මේ සත්තු මෙරුවනම් මේ මස්මාන්ත නොකා ඉන්න මේව පවුනේ. පවු වෙනවයි කියලා කිව්වනම් ඔය කවුරුත් මරන්නේ නැහෙනේ කියලා. මට බොරු කියන්න බෑ මේ ධර්මාසනේ ඉඳගෙන. සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන සත්‍යවාදී වූ එක තමයි මේ වෙලාවේ මේ ධර්මයේ කතා කරන්නේ. නැත්තම් මේ ධර්මාසනේ ඉඳගන්න බැ ගිනි ගන්නවා. ඒක නිසා පින්වතුනි පලක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබ කිව්වනම් දැන් මේ ලංකාවේ තියෙනවා පින්වතුනි සමහර ඒවා. ඔය චීනේ, අරේමේ, කොරියාවේ, ජපානයේ ආදී වශයෙන් තියෙන ඒවා දැන් ලංකාවටත් ඇවිදින්න. කෙලින්ම සතාව පෙන්වන. සතා ඉන්නේ කූඩුවේ. මාළුවා එම පීන ඉන්නවා. මේ මාළුවාව මට හදලා දෙන්න නෑ හරි. කෙලීම ගත්ත මාළුවාව චක්චක් ගාලා කැපුවා, වෙනන් ගියාවා, දැම්මා තෙලට දැම්මා, බැද්දා දුන්නා. දැන් ඔතන ඉන්නව නේද පින්වතුනි? මරණ කෙනයි අනුබල දෙන කෙනයි දෙන්නම. එතන අනුබල වීම නෙමෙයි, එතන අනුබල දීම. අන්න ඒ වෑන්නම් කොහොම හරි පරිස්සම් වෙන්න. ලංකාවේ ඉස්සරහට ඕවා දායි. තව තවත් වැඩි වැඩියෙන් දායි. දැන්te එහෙම මෙහෙම තියනවා ඒවා. ඒවට ගියොත් නම් පින්වතුනි ඒකාන්තයෙන්ම පාපයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි කඩේ තියෙන කුකුල් මස් කිලෝ එකක් ඉදලා ගෙනාව කියලා එකෙන් පාපයක් වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ අනුබල වීමක් නිසා. මොකද ඔබට චේතනාවක් නැగిලාවිලා නැහැ සතෙක් මරනවා කියලා. අවබෝධයි ඒක. එහෙනම් දැන් බුද්ධ පූජාවට තියන්න සුදුසුද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. ඔබ මේක මගෙන් අහලා ඉවුව නම් මේ ආරණ්‍ය කතා කියන්නේ නැතුව මට මේකට උත්තරයක් දෙන්න තිබ්බා. ඔබ වින්දුනේ සමහර පිරිස් කාගේ හරි ධර්මයේ අහලා ඉවරලා ඒක මට අහලා ඉවෙනවා මෙන්න මෙහෙම ස්වාමින් වහන්සේ නමක් මෙන්න මේ විදිහට කියනවා මේක හරිද කියලා. දැන් මම දෙන උත්තරේ මොකද්ද? ගෙදර ගියොත් අමු නැහි මගේ හිටියොත් තෝ නැහි කියන වචන. ඒ දෙයකින්ද මම තග්ගාල ඒක පැත්තකට දානවා. ඒකින්ද ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අහන්න දෙඟදනි. ආවල් හාමුදුරුව ආවල් විදිහට කියනවා මේක හරිද කියලා මගෙන් අහන්න එපා. ඒවට මම උත්තර දෙන්නේ නැහැ. එදා ඉඳලා මම ඒවට උත්තර දෙන්නේ නැක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර විට ඒක වැරදි වෙන්න පුළුවන් සිංහලෙදි වැරදි වුණත් මට ප්‍රසිද්ධිය දේශනා කරන්න බෑ ඒක වැරදි කියලා. ඇයි ඔබ අහන්නේ කෙනින් මේ විදිහ කියලානේ. එතකොට කවදා හරි දවසක මේ උත්තරය මේ ධර්මයේ ඇහුවොත් මේ උත්තරයට හිතෙනවා ගැටින හිතක් ඇති වෙනවා. ඒක සුදුසු නැහැනේ. ඒකද ඔබ ප්‍රශ්නය අහන්නේ. ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආව නම් ඒ සම්බන්ධව අන්නේ ගැටලුව දිහේ දේවල්. එතකොට මම මේ දේශනාවේ තියෙන එක කියන්නම්. ඒකෙන් ඔබට දැනගත්ත හැටි ඒක හරිද? වැරදිද කියලා. මම ඔකට හරි හෝ වැරදි හෝ කියන්නේ කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. ඒක නිසා ඉතින් මේ තථාගතයන් වහන්සේ පවත්තමාන්තේ නම් අනුදැන වදාලා තියෙනවා. ඒක නිසා පවත්තමාන්තෙන් දන් දෙන්න පුළුවන් නම්. මේ පුළුවන්කම තියෙනවා. ඒක පාරේ යනකොට ඔන්න වදිනවා. අපි දුම් පාරේ වේගෙන් ධාවනය කරන යනකොට ඔන්න වදිනවා මොකෙක් හරි මුවෙක්. මුවෙක් නම් මැදලා අරගෙන ගියොත් එහෙම ඉවේ යන්න වෙන්නේ. අපි දුම් මොකෙක් හරි එකේ. නම් දන්නේ ඔය සත්තු. ඔය කන බොනේ මොකුද කියලා. වදිනවා. මොකෙක් හරි වැදුනා. ඉතින් වැදුනා ඉතින් මැරුණා. මේම කරන්නේ නැහැ සාමාන්‍ය ඉතින් හරිය දුකටපත් වෙලා ඒක වලක් කපලා වල දාලා ඉන්න જાති ඉතින්. ඉතින් ඒක නිසා ඉතින් ඒවා ඉතින් ඔක අල්ලන දාන්න. එතකොට ඉවරයිනේ වැඩේ. නමුත් මේ පවත්ත මාංශය කියන එක සිංහතුනි කිසිම ප්‍රශ්නයක් නැති දන් දෙන්න පුළුවන් පිරිසිදු මාංශයක්. තව ඕනතරම් ත්‍රිපිටක සාක්ෂි දෙන්නම් මං සාතාගතයන් වහන්සේ ත්‍රිපිටක මේ මාන්ද මස් මාංශ තහනම් කළා නැහැ කියලා කියන්න ඕන. සාතාගත වචනේ බොරු කරන්න ඕනේ. අපි මස් මාංශ නොකයිමු. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ වචනේ විදිහට වචනේ තියමු. නැත්නම් ඒක සුදුසු නැහැනේ. ඊළඟට සිංහතුනි අවසාන වශයෙන්ම මේ තව ප්‍රශ්නයක් තිබුණා. ප්‍රශ්නයකට වඩා පිටුතුනේ මට මේ කියන්න හොඳයි කියලා සුදුසු දෙයක්. මේ තරුණ පිරිස් සියදි විනාශා ගැනීම ගැන. දෙගදෙනි බේත අධිකාව තියෙන අරගෙන ඉන්න. කාටවත් සියදි විනාශා ගන්න දෙන්න එපා. තරුණ කෙනෙක් කවුරුහරි සියදි විනාශා ගන්න මේ උත්සාහ කරනවා නම් විශේෂයෙන් තරුණෙක් තරුණිය උනක් කමන්නේ තරුණෙක් විශේෂයෙන්ම සිය දින සා ගන්න උත්සාහ කරනවා නම් පිඟුතුනි කෙලින්ම අපි ගාවට අරගෙන එන්න. මේ අපේ උත්මය ඒ අයව බේරගන්නේ. පිඟුතුනි මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක් ඕක නසා ගන්න එපා. ඔබ දන්නවදන කෙනෙක් හරි පිඟුතුනි ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් වහ වහ ඒ අයව අපිට යොමු කරවන්න. ඔබට ලොකු පිනක් පිඟුතුනි ඒ අය පැවිදි වෙලා මේ සාසනය පූර්ණ කරගන්නේ ඊට පස්සේ. මම ඔබගේ දින ආදීනේ මේ කියන්න සියදිවි නසා ගන්න එක හරිම භයානක දෙයක් වින්නත. කවුරු හරි කෙනෙක් ක්‍රෝධ සහගත හිතකින් එල්ලුණොත් ඒක වින්නදෙනි අවුරුදු 1000 ගානක් එල්ලෙනවා. ඔබ අහලා තියෙනවද මේ එල්ලිලා මැරිච්ච තැන්වල නිකන් භූතයෙක් එල්ලිලා ඉන්නවා වගේ පේනවා කියලා. සමහරුන්ට දැర్శණය වෙනවා වින්නදෙනි මේ ක්‍රමයේ. ඔය එල්ලිලා මැරෙන කෙනා සිංහතුනි මැරුණාම දන්නේ නැහැ එයා මැරුණා කියලා. එහෙමම අර ගන්ධබ්බය වෙලා ඉපදිලා සිංහතුනි ඒක කරන්නේ මොහොතින් මොහොත එල්ලි එල්ලි මැරෙන එක. දන්නේ නැහැ එල්ලිලා දැන් මැරුණා කියලා දන්නේ නැහැ. ඉතින් අයියෝ මෙච්චර කළත් මැරුන්නේ නැහනේ කියලා මොකද කරන්නේ? මේ පැත්ත බලනකොට කර්මාන රූපී වර කරගත්ත පාප කර්මයේ මහත කර්මාන රූපීව තව මේ වැරක් එනවා. තොණ්ඩුවක් හැදිලා එනවා කර්මාන රූපීව. ඊට පස්සේ ඒක බෙල්ලට දාගෙන සිංහසෙන් ආයි පයින්ව මේ එල්ලෙන්න. ඒ පැන්නට පස්සේ ඒ වේදනාව විඳිනවා. කකුල් ගසලා වේදනාව විඳලා මැරෙනවා. මැරුණාට ආයි දන්නේ නැහැ මේක මැරුණයි කියලා. ආයි කර්මන් රූපිය මෙවිදෙනවා අර තොණ්ඩු. ආයෝක බෙල්ලට දාගෙන සිංහදෙනි ඔය විදියට අවුරුදු ලක්ෂ කෝටියක් ඔය කටයුත්ත කරගන්නවා. ඔකේ කොල්ල කෙල්ල අනේ අපිට ගෙදරින් ඉන්න දෙන්නේ නැහැ නේ අපි පණිමු ගිහිල්ලා කියලා ලෝකාන්තයෙන් පයින්න. ඔබ සමාධියක් ලැබපු දවසක ලෝකාන්ත දිහා අරමුණු කරලා බලන්න තියෙනතුනි ඔබට මේ දහස් ගානක් තරුණ තරුණියෝ ඕකෙන් පයින්නවා. කාලාන්තරයක් තිස්සේ පයින්නයි ඉන්න ඕකේ. ඒක තමයි ඔය තැන්වල පින්වතුනි ධොල්මන් තියනවා කියලා කියන්නේ. තාම පයින්නවා. ලේසි වැඩක් නෙමෙයි. ඔය කේන්ති ගිහිල්ලා ඔය මෝඩ වැඩ කරගන්න එහෙම යන්න එපා කිසිම කෙනෙක්. ඔය ලේසි පහසු වැඩ නෙමෙයි පින්වතුනි ගෙව කෙනෙක්. ගෙවා ගන්න බෑ ඊට පස්සේ ඕවා. හා අපරාධයන්නේ. ගෙවා ගන්න බෑ. අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. වහ බොන කෙනා පින්වතුනි වහ බොනවා. නියගලාල කන කෙනා නියගලාල කකා මැරෙනවා. ඔය සියදිවි නසා ගැනීමේ තියෙන මහා දරුණු විපාකයක් ඔය. ඔබට සමාධියක් ආව දවසක ඔබ බලන්න. ගිනි තියා ගන්නයි ගිනි තියා ගන්න. හැම මොහොතකම ගිනි තියා ගන්න. මේ හිතලා බලන්න. කොයි මොන තරම් වේදනාවක් පිළිනවද කියලා ගින්නක් ගැටගත්තාම. එයාගේ පෙරේතය හැම මොහොතකම ගිනි තියා ගන්නවද? මොන මොන අපරාධයක්ද කරගන්න කියලා. ඒක නිසා පිංගුතුනි, එහෙම කාටවත් ඉඩ දෙන්න එපා. මොකද අපි මේ සානුකම්පිතව මේ මනුස්ස ප්‍රජාව දිහා බලන්න. සානුකම්පිතව බලලා යම් කිසි කෙනෙක් අධික පීඩනයක ඉන්නවා නම් මොනවාරි දෙයක් උදෙසා අරගෙන එන්න පිංගුතුනි. අපි ඉන්නවා එයාට තීත වෙන්න. මේ තථාගතයන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව ලැබු මේ උත්තම පිරිස ඉන්නවා. මේ පිරිසේ අයට පිහිට වෙයි. කාටවත් මේ ලෝකේ විනාශ වෙලා යන්න අවශ්‍යතාවයක් නැහැ. තථාගතයන් වහන්සේගේ සුවේ මේ ලෝකෙට උදා වෙනවා දැන්. තථාගතයන් වහන්සේගේ ඒ කිරණ දැන් ලෝකෙට මේ මුක්ත වෙන කාලය ඇවිදilla තියෙන්නේ. එහෙනම් මේ ලෝකෙට මහා සැනසීමක් උදා වෙන වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් අයාලේ මෙරිලා යන්න ඕනේ නැහැ. ඔබ දන්න කවුරුණියම ඉන්නවනම් යොමු කරන්න. මේ යථා ධර්මයේ අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. දැන් ඉස්සරහට තියෙන්නේ අපි ওই පුනරුත්ථාපන කඳුරු වලටත් යනවා. ඒ දැන් ආරාධන ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ අයින් වෙලා ඉන්නේ. අයින් වෙලා ඉන්නේ තියෙන්නේ ඉතින් මේ තව වටහාගත යුතු දේවල් තියෙන නිසා. නැත්තම් ඔය කුඩු ගහලා අරේ මේ පුනරුත්ථාපනය කරන කඳුරු තියෙනවා තියෙන්නේ ආමියකෙත් තියෙනවා. කීප දණකින් අපිට කතා කරලා තියෙනවා. ඒවට පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඒ අයට පිහිට වෙන්න කියලා. ඔය අද මේ බණ කියන ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඉන්නවා පින්විතනේ කුඩු ගහන්න බැහැ වෙලා පුනරුත්ථාපනය වෙච්ච. ඉතින් අද මේ මහා සාර ධර්මස්කන්ධයක් කතා කරන හොඳ යතිවරු. එහෙනම් එයා මෙහෙම මේ ගහලා පන්දල දාන්න සුසු එහෙම කියලා නැහැ. ඉතින් එයාවත් මේ පුනරුත්ථාපන ක්‍රමවේද තියෙනවා. ඒ ඔස්සේ අරගෙන ඉඳලා පින්විතනේ එයාට මේ සහනේ සරසලා දෙන්න පුළුවන්. ඒක නිසා මනුස්ස කියන කිසිම කෙනෙක්ව අයාලේ නිකන් විනාශ වෙන්න දෙන්න එපා. මනුස්සයාට නිවන් දකින්න පුළුවන් තියෙන්නේ මේ නිවන් දකින කාලේ මහරහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන කාලේ තියෙන්නේ මේක නෙවෙයි. මම ඔබටත් කියන්නේ ඒකයි විශේෂයෙන් මෙතන ඉන්න තරුණ තරුණියන්ට කියන්නේ මට නොකියාව බැරි දේ තමයි ඔබ ජීවිතේ නිකන් අයාලේ නාස්ති කරගන්න එපා. මෙරවිදේ වඩලා මෙතනින් ගොඩේන්න උත්සාහ කරන්න තියෙන්නේ මේ අවස්ථාව ඒක කරගන්න. ආයේ ඔබට මනුස්සත්වයක් ලැබෙයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ අද්ද වෙලිය මේක කෙලවර කරගන්න උත්සාහ කරන්න ඔය ගිනි ගෙඩි වලට අහු වෙන්න යන්න එපා කවුරුත් දෙන්න. කිව්වනේ දැන් ඔක්කොම මනෝමය කියන ඔය එකක් අත ඇති දෙයක් නැහැ. සෙන්ට් එකක් ගහව පිටිගෝනියක් පිටේ හේතු උනාට පස්සේ කෙල්ලෙක් හේතු උනා කියලා දැනෙන මනසක් නිය අපිට තියෙන්නේ. එහෙනම් එච්චර පහත් වෙච්ච දෙයක් නම් පිංගුදෙනි කාමයේ කියලා කියන්නේ දැන් ඵලයක් නැහැ. ඉතින් ඕවට අහු වෙනා ගිනි ගෙඩි වලට අහු වෙලා ඉඳලා නිකන් විනාශ වෙන්න එපා. ඊට සම්දිමට ගොන් කරත් එක වැඳගත්ත ගොනික් වගේ අවුරුදු 65ක් වෙනකන් ගොන් කරත් එයා දින්නොත් බිරිඳත් කරත්තේ ළමයි ටිකත් කරත්තේ කාර් එකක් කරත්තේ මේත් කරත්තේ ගෙදගත්ත ෆිනෑන්ස් එකක් කරත්තේ ඔය ඔක්කොම ටික කරත්තේ දාගෙන ඉවරලා හම්මු ගොනා මේක ඇදගෙන යනවා අවුරුදු 65. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගොනාට තේරෙන්නේ නැහැ මේ ගොනා මෙච්චර කල් ඇද්ද කියලා. පුතාට කියනවා පුතේ දැන් බැහැන්කෝ ඕකේ. දැන් බැහැලා ඇවිල්ලා දැන් ඉතින් මට වෙහෙසයි මට නිදහස් වෙන්න ඕනේ දැන් ඔබ ගඳගන්නින්කෝ මේ කරත්තේ. කියලා තාත්තයකින් අයින් වෙලා පුතාගේ කරේ කරත්තේ මැදලි වෙලා 10 කියලා පන්නලා තාත්තා එන්න හදනවා පැවිදි වෙන්න. මේක නිසා සිංහදේ මේ යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථය තේරුම් ගන්න විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ගිනි ගිනි දෙන්න එපා ඔබ ඒකේ පැහිච්ච පිරිස යථාර්ථයේම තේරුම් කරලා දෙන්න පොඩි තල්ලුවක් දෙන්න එයාට මේ නිවන් දකින්න ඔබට ලොකු පිනක් ඒක. නිකන් අපරාධේ තරුණ සම්නියෝ නැත්තම් මේ විදිහට වෙනසිලා යනවා. එයාට අවස්ථාවක් සලසලා දෙන්න කොහොම හරි මේ ධර්මයේ අවබෝධ කරගන්න තමන්ගේ ගම්පලා තියෙන තරුණ තරුණිය විශේෂයෙන් මේ ස්ථානවලට අරගෙන. ඇවිදින්න තින්දින එයාට මේ ධර්මයේ අවබෝධ කරගන්න අවස්ථාව හදලා දෙන්න ඔබට පුළුවන් විදිහට එයාට ධර්මයේ කියලා දෙන්න ගිනි ගිනි දෙන්න තු. එයා ඇහුවොත් එහෙම නැන්දේ විවාහයේ සාරයිද කියලා, අනේ බුදු නාතෝ පුතේ නංග මොකනම් වෙන්න එපා කියන ඇත්ත කියන්නේ. එතකොට හේතු වාසනාව තියෙන කෙනෙක් නම් පින්විතනි දෙරේනි බොරු කියන්න එපා, බොරුව කියන එක මහ විනාශයක්. මිනිසුන් අමාරුවේ දාන්න එපා පිටේ. ඔබ යථා ධර්මිය අවබෝධ කරගත්තා මේක අනිසීනං අනිසීනේ, පින්විතනි ආයි සක්‍ර දෙයියෝ ආවත් අනිසීනේ, මහා බ්‍රහ්මයා ආවත් අනිසීනේ. එහෙනම් මේ අනිසිතාවේ තේරුම් කළ දෙන්නකො ලෝක සත්‍යයට. එතකොට ලෝක සත්‍යය අමාරුවේ වැටින්නේ නැහැ නේ නිකන්. දැන් මම මෙතන ඉන්න මහත්යෙක්ගෙන් ඇහුවොත් එම් පැවිදි වෙමුද කියලා බෑනේ. ඇයි? දරුවෝ ඉන්නවනේ, දිරින්න ඉන්නවනේ, කොහොමද කරන්නේ? ඉතින් බලන්නකෝ, තව අවුරුදු 20කට කලින් මම ඔබෙන් එවනම් පැවිදිමුද කියලා හා කියනවනේ. දැන් බෑ කියනවනේ. ඇයි ඒ? ගිනි ගිනි කාලානේ. ලැබුණු ඵලයක් නැහැනේ, කරත් යදින ගොනික් විතරයිනේ. ඔබ හොඳටම දන්නවනේ ඔබ සතුටින් නෙමෙයි ඉන්නේ කියලා. කරත් යදින ඕන නිසා අදිනව මිසක් කියලා. ඒකනේ ඇත්ත කතාව. දැන් මම මේවා කියනකොට මිනිස්සු මට දොස් කියයි බනි. පැවිදි වෙන්න බල කරනවා කියයි. ඉතින් එයාට මම කියන්නේ මම ඔබට බල කරන්නේ නැහැ, බය වෙන්න එපා. මම බල කරන්නේ කාටද? බල කරන්නේ නෙමෙයි මේ කරුණ කියන්නේ කාටද? නිවන් දකින්න හේතු වාසනාව තියෙන අයට. අනිත් අයට මම මොකෝ කියන්නේ? මම කියන්නේ එක අසාදයක් නෙමෙයි, කසාද හතක් බඳහල්ලා. නිවන් දකින්න හේතු වාසනාව තියෙන කිරිස පැවිදි වෙලා නිවන් දකින්න. එතකොට ගෑනු ගොඩක් ඉතුරු වෙනවනේ. ඒ ඔක්කොම ටික අනිත් උන් කසාද බඳ ගන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. මට දොස් කියන්න ඕනේ නැහැ මේකට. මම මේ හොයන්නේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන කිරිස විතරයි. මේ මේ අතලොස්සයි ඉන්නේ, බොහොම බින්දු මාත්‍රේ ඉන්නේ, බය වෙන්න එපා. ලෝක සත්‍යය බය වෙන්න දෙයක් නැහැ මම මේ කියන්නේ ඒවත් එක්ක. හේතු වාසනාව තියෙන නම් යම් කිසි කෙනෙක් අන්නේ කෙනා පින්විතනේ නිවන් දැකිය යුතුයි. නැත්නම් සාස්ත්‍රුන් වහන්සේට මං කරන ලොකු නිගාවක් පින්විතනේ. මොකද මට ආනුශාසනා ප්‍රාතිහාරයක් ලැබිලා තියෙනවානේ සසර කරපු දිනකට. ඊළඟ මේ ආනුශාසනා ප්‍රාතිහාරයෙන් පින්විතනේ මේ තථාගතයන් වහන්සේගෙන් කිහිට ලබන්න ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවනේ. මොකද මට මහා කරුණා සමාපත්තිය නැහැනේ, බලබලා යන්න ගිහිල්ලා. එහෙම තිබුණා නම් පින්විතනේ මං නිදාගන්නේ නැහැ. බලබලා ගිහිල්ලා පිහිට වෙනවා. ඉතින් ඒක මට නෑ, ඒක මගේ ශාස්ත්‍රුන් වහන්සේට තියෙන එකක්. ඒක නිසා තමයි පින්විතනේ මේ රොත්තකට බණ කියන්නේ එකපාර. පිරි සංගෙන්ල බණ කියනවා. ඉතින් ඔය පිරිසේ ඉන්නවා නම් හේතු වාසනාවන්ත පිරිසක්, ඒ අය නිදහස් වෙනවා. අනිත් අය ප්‍රඥා ශාසනයෙන් වෙන්නම් කරුණා ශාසනයෙන් හරි පුංචි හරි නිදහසක් ලබනවා. ඒකයි මේ තථාගතයන් වහන්සේගේ ශාසනයක තියෙන අරුමේ. මහා ආශ්චර්යවත් ශාසනයක් මේක. ඉතින් ඒක හොඳ ආකාරව තේරුම් ගන්න මේ මහා යතිවරු ඕනේ වෙලාවක ඔබට පිට වෙන්න බලාගෙන ඉන්නේ. ඒකයි කිව්වේ ඔබට ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් පින්වතුනි ඔබට මේ යතිවරු ඉන්න ඕනේ වෙලාවක ඇවිල්ලා මුණ ගැහෙන්න. ඔබ මේ දානමාන දීලා මේ උත්තරයන්ට මේ භව ගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙල කරන පිරිස් මේ හැම කෙනා. ඔබ අපේ ඥාතිවරු, ඔබ අපේ දායකයෝ, ඔබ උපාසක උපාසිකාවෝ. එන ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා අපේ මේ යතිවරුත් එක්ක කතා කරන්න බය නැතුව. ඔබට සල්ලි නැත්නම් එහෙම ආමඳුරුනේ සල්ලි ටිකක් දෙන්න කියලා එහෙම කතා කරන්න එපා. මේ උන්නහතරට මේ පාත්‍රේ විකුණලා තමයි සල්ලි දෙන්නේ. එහෙම නැතුව මානසිකව වද දෙන ප්‍රශ්න තියෙනවා නම් පින්විතනේ ඇවිදලා කතා කරන්න මේ උත්තරියත් එක්ක. ඔබට පිහිට වේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දරාගෙන ඉන්න පිරිස් මේ. එහෙනම් කවුරු සියදී විනාශ ගන්න ඕනේ නැහැ. කවුරු තමන්ගේ ජීවිත විනාශ කර ගන්න ඕනේ නැහැ. කොසල් රජුරු නිරන්තරයෙන්ම බුදුහාඳුරු මුණගැහියයි ඇහුවා පින්විතනේ දේවල් මම මේක කරන්න යනවා හොඳයිද? මම මේක කරන්න යනවා හොඳයිද? ඔය ආදි වශයෙන් ඇහුවා. මේ ඔබටත් පුළුවන් පින්විතනේ ඔබට මොකක්ම හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ උත්තරමේ මුණගැහිලා මේ උත්තරමේත් එක්ක කතා කරන්න. මේ උත්තරමේ කියලා කිව්වේ මහා සංඝරත්නේ. මාව එහෙම නෙමෙයි. නැත්තම් මට මෙතන ඉන්න හම් වෙන්නේ නැහැ. ඒකේ ගැවිල අපේ දුව කසාද බන්දලා දෙන්නේ යන්නේ හොඳයිද? ඒවත් අහයි ඇවිදින්න. ඒක නිසා අපි මාව ගාව ගන්නපන් මං කිව්වේ මහා සංඝරත්නය ගැන උන්වහන්සේලාගේ විමසන්න උන්වහන්සේලා ඒතර ඇත්ත සත්‍ය පැහැදිලි කළා දෙයි මෙන්න මේ විදිහට ඔක කරන්න කියලා. ඔබට ඒක ලොකු පිහිටක් තියෙනවා ජීවත් වෙන්න. ඒවර ඔබට බෑ යතිවරයන්ගේ. එයාගෙන් අහපු ගමන් කියන්නේ ආහා ඔය වැඩේ කරන්න එපා. ඔබ වැරදි වැඩක් ඔබ කළොත් එහෙම ඔබ අපාගත වෙන සල්ලි හැමවිටම වැඩක් නැහැ. අන්න එතකොට ඔබට හොඳ අවවාදයක් අනුශාසනාවක් ලැබිලා ඔගේ ඔබ ඒක නවත්තනවා. දෙකින් ඔබට ලොකු සෙතක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කරත්තේ වැදගෙන ඔබ පුතාගේ කරෙත් තිබ්බට පස්සේ පුතත් අපායයි. තාත්තත් අපායයි පුතත් අපායයි මුළු පවුලම අපායගත වෙන වැඩ පිළිවෙලක් කරගන්න. ඒක නිසා සිංහදෙනි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී විතරක් නෙමෙයි සිංහදෙනි උපාසක උපාසිකා කියන ඔබත් මේකට අන්තර්ගතයි. එහෙනම් අපි හතර කොල්ලෝ එකතු වෙලා මේ බුද්ධ ශාසනය රකින්න ඕනේ. මම මගේ ජීවිතේම සම්බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන සිංහදෙනි මගේ ආයෙ මට අල්ලන්න දෙයක් නැහැ. ජීවිතේම සම්බුද්ධ ශාසනයට පූජා කරලා ඉවරයි. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද ඒ කරන හැමදේම මම කරන්නේ නැතිින් ඉන්නේ. මේ යතිවරයන් වහන්සේලාත් ඒ ආකාරමයි. සම්බුද්ධ ශාසනයේ දිවි පුදලා තියෙන සිංහදෙනි එතනින් එහාට ආයෙ අල්ලන්න දෙයක් නැහැ. එක්කෙනෙක්වත් සිංහදෙනි කිසිම දෙයකට අයිතියක් තියාගෙන නැහැ. මේ උත්තරමේ එක්කෙනෙක්වත් කිසිම දෙයකට අයිතියක් කියාගත්තා එන්නේ නෙමෙයි. මේ හොඳ ආකාරව තේරුම් ගන්න. ඒක නිසා සම්බුද්ධ ශාසනයේ චිරජීවන නිසා ලය මණ්ඩල පූජා කරන පිරිස් මේ ඔක්කොම. එහෙනම් ඔබත් එහෙම කෙනෙක් වෙන්න. පුළුවන් තරම් මේ සම්බුද්ධ ශාසනය රකින්න පිංවිතනේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ධර්මයයි විනයයි. මේ ධර්මයයි විනයයි පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. මේ කතා කරන මේ දේශනා සිංහදෙනි ඔබට පුළුවන් තරමින් හැම කෙනාටම දෙන්න උත්සාහ කරන්න. හැම කෙනාටම දීලා සිංහදෙනි අහන අය අහයි බයින අය බණී කරන්න දෙයක් නැහැ. ඉතින් බයින අය බැන්නත් ගැටෙන්න දෙයක් තියෙනවද? හොඳම විදිහ මොකද්ද? තියෙන විදිහ. එච්චරයි. එහෙනම් ඒ කියන බයින වෙලාවේ හිතන්න තියෙන මොකද්ද? මේ හොඳම විදිහ මොකද්ද? මේ මෙයක් කරන විදිහ. එහෙනම් ප්‍රශ්න ඉවරයි. එහෙනම් අපිට ආයි ගැටෙන්න දෙයක් හෙතන නැහැ. ඔබ පටිච්චයක් හදාගෙන යන්න එපා අනිච්ච දේවල් වලට. CD එක දෙනකොට මූ මේකේ ඊළඟ සතිය ඇවිල්ලා මට හොඳ කියයි මේක කියලා එහෙම හිතාගෙන යන්න එපා. ඔබ පටිච්චයක් හදාගෙන ගියොත් එහෙම අනිච්ච දේවල් වලට මොකද වෙන්නේ? අර අපේ නායක හඳුරු නම කියන්නේ. අනිච්ච දේවල් වලට පටිච්චයක් හදාගත්තාම අන්තිමට ගැටිච්චයක් විතරයි ඉතුරු වෙන්නේ කියලා. එහෙම වචනයක් පාලියේ නෑ. උන්වහන්සේ විහිළුවට කියන්නේ අන්තිමට ගැටිච්චයක් විතරයි ඉතුරු වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් හදාගන්න එපා. ඉතින් පුළුවන් තරම් ඔබට හැකි පමණින් ධර්මයේ ප්‍රචාරය කරන්න තියෙන මේක අප්‍රමාණ පිනක්. අප්‍රමාණ පිනක්. ඔබ මට කරන එකම එක දේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය රැකලා දෙන්න. මම ඔබට බණ කියන්නම් එළි වෙනකන් මගේ ජීවිතේ තියෙන තුරාවට ඔබට මම බණ කියන්නම්. මට එක දෙයයි ඔබගෙන් ඕනේ. ඒ තමයි මගේ තාසුරුන් වහන්සේගේ ශාසනය තමයි අවුරුදු 2500ක් යන්න ඕනේ. ඒ අවුරුදු 2500 යන්න නම් පින්වතුනි මේ වෙලාවේ අපි ලොකු බූස්ට් එකක් දෙන්න ඕනේ ඒකට. මා රාතුන් වහන්සේලා ලක්ෂ ගණන්ින් බිහි වෙන්න පින්වතුනි ප්‍රාර්ථනා කරන නිතර කරන්න පුළුවන් හැම විදිහකටම. ඔබ පිනක් දහමක් කළාට පස්සේ පින්වතුනි අප්‍රමාණ පුණ්‍යස්සන්දියක් මේ විහිදුවල පතුරවල හරින්නේ මේ විශ්වයට. උන්වහන්සේලාට මේ නිවන් දකින්න මහ යතිවරුන්ට කාරණේ බාධක මොන හරි තියනවා නම් ඒ දේවල් දුර වෙලා ගිහිල්ලා මේ සාසනය පූර්ණේ කරගන්න බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්න අවස්ථාව උදා වෙන්න කියලා පින්වතුනි ඔබ කරන පින් හැම පිනක් අනේදී මේ පින පමුණවන්නේ. එතකොට මේ මාර බන්ධන දුර වෙලා ගිහිල්ලා මේ උත්තරයන්ට මේ කඩියුත් කරගන්න ලේසි. අරියතුන් මහසලා 19ක් ලෝකෙ බිහි වුණා නම් අපිට ලොකු හොඳාකාර ලොකු වෙනසක් වෙයි ලෝකෙ. ඒ තරම් මහා උත්තරම යතිවරයෝ පින්වතුනි අරියතුන් මහසලා කියලා කියන්නේ. ඔබට හිතා ගන්න බෑ මේ මහා උතුම් යතිවරයාගේ මේ ගතිගුණ. මේ උත්තර මේ ලෝකෙ බිහි වෙනවා කියලා කියන්නේ සිංහදෙනි මේ මහා පොළොව කම්පා වෙන මට්ටමක් තියෙන්නේ. මහා පොළොවට ඒ තරම් ප්‍රීති උන්වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබෙනවා කියලා කියන්නේ. ඒක නිසා සිංහදෙනි ඔබ තුලින් මේ රහතන් වහන්සේලා බිහි කරගන්න උත්සාහ කරන්න. වීරිය වඩන්න ඒකයි කරන්න තියෙන්නේ. වීරිය වඩන්න. පුළුවන් තරම් වීරිය වඩන ඉවරලා තමන්ගේ මේ කටකරත කරගන්න. පුළුවන් තරම් ධර්ම විනය රැකගන්න. පුළුවන් තරම් ධර්ම විනය ප්‍රචාරය කරන්න විවර කරලා දෙන්න හැම කෙනාටම. ඔබගෙන් කවුරු හරි කෙනෙක් වචනයක් අහන්න ආවොත් ඉන්නකන් එයාට ධර්මයෙන් අනුශාසනා කරන්න, අර්ථයෙන් අනුශාසනා කරන්න. ඔබ දන්න විදිහට අනුශාසනා කරලා CD එකක් දෙන්න මමත් මේ ඉගෙන ගන්නවා මේක අහලා බලන්න කියලා. හැමතිස්සෙම තමන්ගේ බෑග් එකේ CD එකක් තියාගෙන ඉන්න. මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ ඔය CD එකක් ගහන්න. CD එකක් නැත්තම් pen drive එකක් USB pen එකක් සාක්කුවේ තියාගෙන ඉන්න හැමතිස්සෙම තරුණ පිරිස් විශේෂයෙන් යාළුවෙක් වුණ ගේනට පස්සේ මේක පොඩ්ඩක් අහලා බලහම මමත් අහනවා මේක හොඳයි කියලා මට හිතුන අහලා බලන්න. මං කියන්නේ මගේ විතරක් නෙමෙයි අපි කතා කරන ධර්මයේ විතරක් නෙමෙයි ඔබට හිතනවා නම් මේ කතා කරන ධර්මයට වඩා අනිත් තව ධර්මයක් කතා කරන එකක් හොඳයි, තව න්‍යාය ධර්මයක් හොඳයි කියලා. අනේ ඒක ප්‍රචාරය කරන්න. ධර්මයේ කතා කරන හැම කෙනාගේම ධර්මයේ ප්‍රචාරය කරන්න ප්‍රශ්නයක් නැහැ පිටින්ද. ඒවැයි පොඩි පොඩි අය මේ වෙනස්කම් ඇති. ඉතින් ඔබට හිතෙන හොඳම එක කරන්න. එතකොට හරි. අනිත් ඒවා වැරදි කියන්නේ යන්න එපා හැබැයි කවදාක්වත්. මොකද ඒවත් ධර්මයේ දින්ගදුනේ සම කෑල ගහ උපමා කරලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන කෑල ගහේ මල් තිබෙන කාලේ මෙහෙමයි දළු හැදෙන කාලේ මෙහෙමයි ඔය එක ගා මේ මොකක්වත් පොලයක්වත් නැති කාලේට මේ විදිහයි ඔය හැමෝම කියන්නේ එකම කෑල ගහ ගන්න තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඔබට සමහරවිට අවබෝධ කරගන්න බැරි දහම් කාරණා එනකොට අර ගහරි මේක වැරදි කියන ඔබ යන්න එපා. නිසි යනිසි පණවන්න. ඔබට තේරෙන්නේ මොකද්ද මේ තේරෙන එකත් එක්ක ඔබ යන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් මේ බුදු දහම කියන එක ගැටෙන්න පාවිච්චි කරන්නේ නැතුව බුදු දහම කියන එක සිංහදෙන නිවන් දකින්න පාවිච්චි කරන් ඇලීම ගැටීම කියන දෙකම දුරු කරලා ඉවරලා මේ උත්තරීතර නිවන සාක්ෂාත් කරගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න. මම ඔබෙන් පිරිකර විදියට ඉල්ලන්නේ ඔන්න ඕක. හැම කෙනාටම පුළුවන් නේද ඔය පිරිකර මට දෙන්න. තථාගතයන් වහන්සේගේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ සිංහදෙන අප්‍රමාණ දුක්ඛ කන්දයක් ඉන්න මට මේ දහම අවබෝධ කරලා දෙන්න. ඒක නිසා තමයි මේකදී මේ සීක්‍රෙන් මේ දහම අපි අවබෝධ කරන්නේ. උන්වහන්සේ විඳ බුදුක අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේ තරම් දුක් විඳපු කෙනෙක් මේ සුන් ලෝකේ නැහැ. සාරාසංගයේ කල්පලක්ෂය තිස්සේ අනන්ත අප්‍රමාණ මහා දුක් විඳ බින්දුතේ. ඒ ඔක්කොම දුක් විඳින්නේ මං හින්දා මට මේ නිවන් මඟ අවබෝධ කරගන්න සාරිපුත්‍රයන් වහන්සේ අප්‍රමාණ දුක් විඳ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ අප්‍රමාණ දුක් විඳ. අද මම රහිනව නම් දූතාංගයක් පින්වතුනි මම මේ දූතාංගයේ රහින්න මට අවස්ථාව හදලා දුන්නේ මේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ. දූතාංග කියන්නේ ඕනෙ වෙන්නේ අරිහත්ත්වයේ උදෙසා. අරිහත්ත්වයේ ලබන්න වෙරවීර්ය වඩන්න දූතාංග ඕනේ. ඒ වුණාට අරිහත්ත්වයේ ලැබුම මේ මහා උත්තමයා පින්වතුනි තමන්ගේ මුළු ජීවිත කාලෙම දූතාංග ආරක්ෂා කළා අපිට මේක පෙන්වන්න ඕන නිසා. තථාගතයන් වහන්සේ වර කහනවා කාශ්‍යපේ දැන් ඔබ මහලුයිනේ. ඔය මේ දැන් බර තීවරයක් මොකටද ඔය පාන්දු කුල බර තීවරේ දරාගෙන ඉන්නේ මොකටද ඔය කැලේ ඉන්නේ දැන් දැන් ඇවිල්ලා ග්‍රාමවාසීව මාත් එක්ක ඉන්නකෝ දැන් ඉතින් වයසයි ඉන්නේ ඒ වෙලාවේ කියනවා නෑ ස්වාමීනි මම දූතාංග දන්න ජීවිතේට මම හරිම කැමතියි මම ඒක තුල ඉන්නා ඒ වෙලාවේ අහනවා මොකටද ඔබ ඔය දූතාංග රකින්නේ ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මතු පරපුරක් උදේසා මේ දූතාංග පින්නන්න මම මේ දූතාංග රැකගෙන ඉන්නේ කියලා. එහෙනම් සිංහදෙනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දූතාංග රැකේ මං හින්දානේ. ඒකයි මම ඔබට කියන්නේ සිංහදෙනි මේ දහම් පඳුරක් විදියට දහම් පිරිකරක් විදියට ඔබ මේ සම්බුද්ධ ශාසනය රැකලා දෙන්න. ඔබට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න සිංහදෙනි මේ සම්බුද්ධ ශාසනය උදෙසා. එච්චරයි මම ඔබකින් ඉල්ලන්නේ. මේ සත්ත පහක දෙයක් මෙහි ගේන්න ඕනේ නැහැ. ඒකින් මාව බුදන්න එච්චරයි ඕනේ. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අනන්ත අප්‍රමාණ දුක් විඳ මේ සම්බුද්ධ ශාසනය රැකලා තියාගන්න අපිට. මේ මෑත කාලෙකදී නිවිච්ච යතිවරු පවා බින්දුනේ ඔබ හිතන්නේ මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාර උඩ කරන්නේ. කී දහහක් මේක කටපාඩමේ තියාගෙන ඉන්නේ නැද්ද කියලා. අර දැමිනි තියා සායාපු වෙලාවේ සිංහදෙනි බඩට වැලි කොට තියාගෙන රහසින් කියන්නේ සූත්‍ර තමගේ ගෝලයට කියලා දෙන්නේ. මොකද වචන පිට කරගන්න ශක්තියක් නැහැ උන්වහන්සේට. ආහාර නැතුව. අන්න එහෙමයි මේ සම්බුද්ධ ශාසනය රැගෙන ආවේ. පාතලේ අලුයෙන් විහාරයේ මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාට පස්සේ සොලිය එන වාරයක් ගානේ සිඟුතුනි මේ ත්‍රිපිටකය විනාශ කරන්න හැදුවේ. මොකද මේ ත්‍රිපිටකයේ තියෙන කන් රහතන් වහන්සේලා බිහි වෙනවා රහතන් වහන්සේලා බිහි වුණොත් මේ රට ආක්‍රමණය කරන්න බෑ. සොලිය මේ ගමට පයින් කොට තිබුණේ මුළු ගමටම තිබුණේ එකම එක ත්‍රිපිටකය. මේ පුස්කොළ පොත් කීපයක නිරදිම විශාල පුස්කොළ පොත් උන්වහන්සේලා පින්වතුනි ත්‍රිපිටකය තමන්ගේ පපුවට සුරුරු කරගෙන ඒ පුස්කොළ පොත් තමන්ගේ පපුවට සුරුරු කරගෙන පින්වතුනි දුවගෙන දුවන හැටි පොඩ්ඩක් සිහිපත් කරලා බලන්න. ඊතල පාරවල් කාගෙන ඇද වැටෙද්දී තමන්ගේ පණ දෙවනු කොටගෙන පණ අද්ද ගමකට ගිහිල්ලා අර ත්‍රිපිටකයේ තව හාමුදුරු නමකගේ අතට පත් කරලා ඉවරලා එතනම මැරිලා ගිය අවස්ථාවල් කොච්චර තියෙන්නේ නැද්ද? ඒ උත්තමිය රැකගෙන ආපු ත්‍රිපිටකය තමයි පින්වතුනි මම කියවන්නේ නේද? ඒ උත්තරීය රහින අප ත්‍රිපිටකයේ තමයි මම ඔබට දහම් දෙසන්නේ. එහෙනම් දැන් වාරේ ඇවිල්ලා තියෙන්නේ අපේ. ඒකයි මම ඔබට කියන්නේ මේ ශාසනය රකින්න පුළුවන් තරම්. මේ ශාසනයේ කුලදරුව ඇතුළු වෙන්න පුළුවන් තරම්. ශාසනයේ කුලදරුව ඇතුළු වෙලා මේ නිර්වාණ ගාමිනී පටිපදාව අනුගමනය කළ නිවන් දකින්න. නිවන් දැකලා තව අවුරුදු 2500කට මේ ශාසනය ඉතුරු කරන්න තියෙන කරන්න පුළුවන් හැමදේම කරන්න. ඒකට කරන් දින ලොකුම දේ තමයි තියෙන්නේ මේ ධර්මයේ විනය රැකගන්න මේක පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. සමහරවිට ඔබට මේ දෙයක් ගොඩනගන්න මුදලක් පූජා කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තියෙන්නේ ඔබට කටින් වචනයක් පිට කරලා ඉවරලා මේ බණ අහන්න කියලා කියන්න පුළුවන්. ඒක කොච්චර ලොකු දෙයක්ද? සීඩී එකක් දෙන්න පුළුවන් ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනෙක්ම ගොඩ යනවනේ පින්වතුනි. බලන්න කොච්චර වැඩ පිළිවෙලක් අපිට කරන්න පුළුවන්ද කියලා. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් පින්වතුනි පුදන්න. ඔය පුදන පිළිල්ල තමයි මම පිළිගන්නේ. පුළුවන් තරම් ඔබ ධර්මයේ අවබෝධ කරගන්න ලෝක සත්‍යයට දහම දෙන්න. දහම විවර කරලා දෙන්න. මෙන්න නිවන් මඟ තියෙනවා මේ නිවන් මඟ විවර කරගන්න කියලා ගන්න පුළුවන් අයට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. තිංගුදි නම් මේ සිංහල අයට විතරක් නෙමෙයි තිංගුදි ඉංග්‍රීසි අයට පවා මේ ධර්මයේ දෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අපේ උත්තම ස්වාමීන් වහන්සේ නම ඉංග්‍රීසියෙන් ධර්මයේ දේශනා කරනවා තිංගුදි ඉරිදට එහෙම සජීවීමේ දේශනාව යනවා එහෙම හොයලා බලන්න. ඉරිද කීයටද? ඉරිද එකමාත්‍ර දෙකට විතර මේ දේශනාව පටන් ගන්නවා තිංගුදි ඉංග්‍රීසියෙන්. ලෝකින් ඕනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වෙන සජීවීමේක dharmayobai.org කියන වෙබ්සයිට් එකේ යනවා, YouTube එකේ යනවා. ඒවෙන් සම්බන්ධ ඉස්සරහට CD ගත කරලා දෙන්න පුළුවන්. නමුත් මේ නෙමෙයි තියෙන්නේ, මේ CD ගත කරලා ඒ රට රටවල බෙදලා දෙන්න වැඩ පිළිවෙලක් අපි කරනවා. මොකද සිංහදෙන ලංකාවේ ඉන්න අය විතරද නිවන් දකින්න ඕන? බුදුහාඳුරන්ගේ අයිතිය තියෙන්නේ ලංකාවේ ඉන්න අයට විතරද? මුළු ලෝකතුන් ලෝකෙටම අයිති උත්තරයෙන් නේද පිංගදෙ? අන්න ඒක නිසා මේ ලෝකේ ඉන්න ඕනම භාෂාවක් කතා කරන කෙනෙකුට මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා. ඉස්සරහට හින්දියෙන් බණ කියන අය, ඉස්සරහට දෙමළෙන් බණ කියන අය, ඉතාලි භාෂාවෙන් බණ කියන අය, ඔය එක එක ආදි වශයෙන් ඔය භාෂාව විවිධ භාෂාවලින් බණ කියන කිරිස ඒ පිංගුදිනේ මේ යථාර්ථවත් සද්ධර්මයේ එක එක භාෂාවලින් ලෝකෙට ප්‍රචාරය කරන මහා උත්සව කිරිසක් බිහි වෙලා පිංගුදිනේ මේ සම්බුද්ධ ශාසනය මුළු ලෝකෙම ව්‍යාප්ත වෙයි. අනා වෙනකොට ඒක නිසා ඔබට කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ වෙනුවෙන් කරන්න. ඔබට කරන්න පුළුවන්. එහෙමනම් අපි අදට දේශනාව හමාර කරමු. දේශනාව හමාර කරන්නට කලින් පින්වතුනි, ඔබට ධර්මයයි ඔබයි CD මුණ ගැහිලා නැත්තම්, හම්බුනේ නැත්තම් CD පොඩි ප්‍රමාණයක් තියෙන මෙතන ඉන්න ඔක්කොටම දෙන්න නම් CD නැහැ. ඔබට හම්බුනේ නැත්තම් ඒ CD අපේ මේ ඉන්න මාතුරුන්ගේ ඉල්ල ගන්න. ඒ ඉල්ලගෙනත් ඉතුරු වුණොත් ඔබ එකක් දෙකක් අරගෙන යන්න. තමන්ට කවර කෙනෙක් මොන ගැහුණොත් හේතු වාසනාවන්තෙක් නම් ඒ CD අරගෙන තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගනිමු. මම ආයෙත් ඔබට කියන්නේ පින්වතුනි, මේ ධර්මය තව තවත් මිනිස්සු ශ්‍රවණය කළා කියලා මට ඇති වාසියක් නැහැ. ඒක ඔබ හොඳටම දන්නවනේ. මට තියෙන ඒවා තියෙනවා. තව අවුරුදු ගානකට තියෙනවා. මේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පින්වතුනි, මේ අපේ උත්තමයාණන් වහන්සේ නමක් අපිත් එක කටයුතු කරනවා. ඒ උත්තමයා මම මේ වෙලාවේ නම කියන්න කැමති නැහැ. මොකද මේ නම් එක්ක යන ගමනක් අපේ නැති නිසා. පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ නිරන්තරයෙන් ඒ අය ගැන හොයලා බලලා කටයුතු කරන මහා තෙර නමක්. උන්වහන්සේ පින්වතුනි මේ භික්ෂුන් වහන්සේ නමකට තිබිය යුතු චීවරය, පඳු පොවපු චීවරයක් කියන දේ අද අපි මේ දරාගෙන ධර්මයේ කතා කරන්නේ, ධර්මයේ දේශනා කරන්නේ පින්වතුනි. මේ උත්තමයාට පින් සිද්ධ වෙන්නේ. ඒ උත්තමයා මේ සියලු කරුණු කාරණා ඉගෙනගෙන මහා තෙර නමක් වශයෙන් ඒ සියලු දේවල් ඒ අපේ භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරගෙන කටයුතු කරනවා. පඳු ගහපු සිවුරක් අඳින්න වාසනාව ලබපු කෙනෙක් වෙලා ඉන්නේ මම අද. ඉතින් පින්වතුනි බලාගෙන ඉන්නේ ඊළඟට පාන්සුපූලික චීවරය දරාගන්න. ඉතින් මේ හැම කෙනෙක්ම බොහොම ආසාවෙන් බලන් ඉන්න ඔය කරුණ කටයුතු සිද්ධ වෙනකන් පාන්සුපූල චීවර දරන්න. ඒක කියනකොටම පින්වතුනි දැන් මේ පණිවිඩයක් ආවා. පාන්සුකූල චීවර සඳහා ඒ චීවර පූජා, ඒ පාන්සුකූල චීවර සඳහා අවශ්‍ය රෙදි පූජා කිරීම උදෙසා මේ ස්ථානෙට දැන් ඇවිල්ලා ඉන්නවලු අපේ වෛද්‍යවරු පිරිස. මොකද වෛද්‍යවරුන්ට විතරයි මේ කාලේ රෙද්ද පූජා කරන්න පුළුවන්. මේ පාන්සුකූලක චීවරේ මොකද දැන් අමුසොහොනේ අදේ වශයෙන් ඒ අවශ්‍ය වෙන්නේ. ලෝකේ ඉන්න හැම භික්ෂුන් වහන්සේ නමක්ම මේක කරන්න ඕනේ කියලා නියමයක් එහෙම නැහැ. උන්වහන්සේලා ඒ දූතාංගයක් විදියට ඒ පාන්සුකූලික චීවරය. ඉතින් ඒක උදෙසා ඉතින් අපි ප්‍රාර්ථනා කරන තැනින් අපිට දේවල් ලැබෙන ස්වභාවය තමයි ඒ ඒකට සුදුසු කල්ලත් රෙදි කපල මහල සිවුරු බවට පත් කරලා පඳු ගහලා ඒ ගන්න ක්‍රමයක් හැදිලා එයි. මේක තමයි තිබෙන්නේ මේ නියම තථාගතයන් වහන්සේගේ දේශනාවේ එන සියලුම කරුණු කටයුතු කරලා කොහොමද මේ නිවන් මඟ සකස් කරගන්න තමයි මේ උත්තර සීල දෙනා සෝදානම් වෙන්නේ. මහා සංඝයා වැඩ ඉන්නේ අන්න ඒකට. මේක නිසා ඔබ සීල දෙනාම මහා සංඝයා උදෙසා ඒ හැම ගෞරවයෙන්ම ප්‍රකාශයට පත් කරන්න. මේව මම ඔබට කියන්න තියෙන්නේ මේව සාමාන්‍ය කීර්ති දේවල් නෙමෙයි. මොකද උත්තරීතර මානසික ගුණධර්ම ප්‍රකාශයට පත් කරන එක සුදුසු දේවල් නෙමෙයි. නමුත් තිඟුතුනි ඔබ දැනගන්න ඕන නිසා මොකද ධර්මයේ දේශනා කරන වෙලාවේ විතරක් මම ඔබට මේවා කියනවා. මොකද හේතුව ඔබ දැනගන්න ඕන නිසා. දූතාංග කියන්නේ මොනවද? ඒවත් දේව දරණ උත්තමිය මහ ශ්‍රේෂ්ඨයි කියලා ඔබ දැනගන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ ඒව නොදරණ උත්තමිය ශ්‍රේෂ්ඨ නෑ කියලා නෙමෙයි. වැරදියට එහෙම එකක්වත් ගන්න එපා. එක වේලක් දන් වළඳගෙන ඉන්න, පාංශුකූල චීවර දරන, පින්ඳ පාතිකව හැසිරෙන, ගැපිලි වලින් පින්ඳ සිඟා වඩින, කොන්ද බිමට හේතු කරන්නේ නැතුව නිදන සෙයියාවෙන් හැතපෙන සෙයියාවෙන් ඉන්නේ නැතුව දිගින් දිගටම නිදාගන්නේ, ඉඳගෙන භාවනා කරන ඉරියව්වෙන්මයි නිදාගන්නේ, රුක්ෂ මූලිකව ඉන්න බිමක ඉන්න පිටකොන්ද හේතු කරන්නේ නැහැ කිසිම දෙයකට, තනිසලාවක තමයි හැමතිස්සෙම ඉන්නේ. මේ ඔක්කොම පින්වතුනි නිවන් දකින්න යන මහ උතුමන්ට වීර්ය වඩන කරුණු කාරණා. දේව විදියට 13ක් තියෙනවා දූතාංග. ඉතින් මේ 13 දූතාංග සොහොන් භූමිය වල ජීවත් වෙන. ඉතින් මේ දූතාංග රැගෙන කටයුතු කරන්න කැමති භික්ෂුන් වහන්සේලා වැඩි ඉන්නවා. ඉතින් අපිට නිරන්තරයෙන් ඒක කරන්න ලැබෙනවා. ඒ උත්තරමිය මහා ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ උත්තරමියගේ ගුණ තමයි මේ කියන්නේ. ඉතින් ඔබට පෙනෙන නොපෙනෙන මේ භික්ෂුන් වහන්සේලා ඒ විදිහට ඒ කරුණ කටයුතු කරනවා. ඒ කරලා කොහොම හරි උන්වහන්සේලා උත්සාහ කරන්නේ තිබුණේ මේ අද්දවේදී මේ නිවන් මඟ පසක් කරලා බ්‍රහ්මචර්යාව පූර්ණ කරලා සාසනය පරිපූර්ණ කරගන්න. ඉතින් එහෙමනම් තිඟුතුනි අපි බොහෝ වෙලාවක් ධර්මයේ සාකච්ඡා කළා, බොහෝ වෙලාවක් ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පවත්ව දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයේ මේ පිනෙන් පෝෂණය වන්නා වූ පිරිත සතු වන්නා වූ ඒ උත්තම පිරිස දීපත් කරලා පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සීලෝ දෙනා පළමුව පින්තුනි සීපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන දෙවිතේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සීවණක් පිරිසව සීපත් කරගන්න. ඒ වගේම ඒ සද්ධර්මය අවබෝධ කරගෙන මේ භව ගමන කෙරවර කරගන්න වීර්ය වඩන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සීවණක් පිරිසව සීපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයේ උදෙසාභී දීප ක්‍රියාමේ නී උත්තමයේ යම් කිසි ග්‍රහ පුළු පද්‍රව දෝසාන්ද කර තියෙනවා නම් ඒ සීල දෝසාන්ද කාර්යයන් ගතත් යක්ත පේද පිසාජ මලගෙවල කුම්භාණ්ඩාදීගෙන් වලද පෙමිනියා වූ දෝසාන්ද කාර් තියෙනවා නම් ඒ සීල දෝසාන්ද කාර්යයන් ගතා දූරී භූත වේවා ඇස්වා කටවා හෝහා අවල් දෝ සංග සංකා දෝසාන්ද කාර් තියෙනවා නම් ඒ සීල දෝසාන්ද කාර්යයන් ගතා දූරී භූත වේවා බල් පැන්නුන් ඉරි පැන්නුන් රූප කඩ ගැසුම් ආදී වතින් හදි හෝනියන් වලින් වැලි පෙමිනියත්තා වූ දෝසාන්ද කාර් තියෙනවා නම් ගතා දූරී භූත වේවා හිතේ සිට පාදාන්තිය දක්වා වූ යම් කිසි රෝගාබාධයක් තියෙනවා නම් ඒ සීල රෝගාබාධයන් නිසීලු වේවා. ඒ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්දවේ තුලදීම නිත්‍ය මංගල සුන්දර අමෘතමා නිර්වාණ ශාන්ති පා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේනාකට වදාළ රජිතේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අවදගෙන ඇවිදilla ඒ බාහනක පරපුරෙන් මාතලේ යල්වෙන් විහාරයේ ගම්සාරූඪ කරන තමන්ගේ පණ දෙවන කොටගෙන පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සීවණක් පිළිසත් සිහිපත් කරගෙන ඔබින් දස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා ඒ උත්තමයේ උදෙසා විහිදුවල පතුල්හරි නේපින් විහිදී පැතිරියාමින් ඒ උත්තමයේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දී මජර අමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් තමගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් තිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමුහයන් වහන්සේලා පසීපත් කෙරෙන ඔබසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුල පතුලරණ ඒ පිං විහිදී පැතිරියාමෙන් ඒ අයගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යන පිං අනුමෝදන් කරා. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන් තිදුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගෝවා දරුවෝ ගුරුවරු තමන්ගේ සේවක සේවිකාව ආදී වශයෙන් මිය පරලෝ ගියා වූ පිරිසේ වගේම පින්විතිනේ මහා ඛේද වාචකයක් වශයෙන් පැවතුනා වූ මහා යුද්ධයෙන් මිය පරලෝ ගියා වූ යම් මිතුරු හෝ සතුරු වෙසින් ආවා වූ සීලුම් දෙනාම සිහිපත් කරගෙන ඒ අදත් මේ පින් මිහිඳුර පතුල් හරින්න ඒ වගේම පින්විතිනේ මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්පණු එකක් ඇදලට තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලුම් පුණ්‍ය ගංගා සුතල ගංගා එයා කෙරේ සීදුල පතුල් හරින්න මේ පින් විහිදි පැතිරියාමෙන් ඒ අය තමයි අපහම විශ්වාසන්නේ කිනෝනම් ඒ ගස මිදේ රාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදක කරා. ඒ වගේම පින් උදේ මොහොත කර සිහිපත් කරගන්න මේක කල්පනාව එකක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණයන්ට ලක් කළා තමන් කිරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අදෝබ මරණව කපනවා කොටනවා කියාගෙන ඔබගේ ලෞකික ජීවිතයට බාධා පවනවනම් ආර්ය ගමනට බාධා පවනවනම් අන්නේ සිළු දින අවසීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරේ පීදුල පතුල්ලරේ නීපින් විහි දීපති නියාමිනේ ඒ අභවී ස්ථානයෙන් අත මිදේවා අධි රාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා දෙත්ින් අනුමෝදන් කරා. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිරිත් විශේෂයෙන්ම පින්විතින මේ සද්ධර්ම දේශනාව පවත්වන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ විහාරයේ සංසතු කළ පූජක ලාව යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම සිංහතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මෙහෙත මහන්සියෙන් හරි සම්බු කරගන්නා ධනෙන් කොටසක් සාසනීය දිනු උදෙසා ධර්ම ප්‍රචාරයේ උදෙසා අපකප කළ කටයුතු කරන්නා වූ උත්තම පිරිසක් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් තමන් එක එකට රැකී ආරක්ෂා කරන්නා පිරි ස්වාමි දරුවන් ස්වාමි දිනියන් සේවක සේවිකාවන් ඒ වගේම මේ රට පාලනය කරන්නා වූ උත්තම පිරිස ඒ ආයවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරේ මිහිඳුල පතුල්ලර නීපින් විහිදී පැතිරියාමෙන් එයට ගහපල උපද්‍රව දෝසාන්ධකාර තිරණන් ඒ සිල දෝසාන්ධකාරයන් අසා දූරින් භූත වේවා අස්වා කටපා හෝවා අවල් දෝසක සංඛා දෝසාන්ධකාර තිරණන් ඒ සිල දෝසාන්ධකාරයන් අසා දූරින් භූත වේවා යක්ෂ ප්‍රේත විසාජ මලගේ වලකුම් බණ්ඩාදීන් වැඩි ෆෙමිනියා වූ දෝසාන්ධකාර තිරණන් ඒ සිල දෝසාන්ධකාරයන් අසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම සිංහතුනි මොහොතකට සිහිපත් කරගෙන අද මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පණය වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති සද්ධර්මයේ අවබෝධ කරගන්න නැති මාර්ගඵල ලබන්නේ නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් මිලා එදා ඇත අතීතයේ ඉඳලා බැවුවම සකස් කළ ඇලවේලි සකස් කළ කුඹුරු වපුරලා ගෝයන් කපලා පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතර පිළිල කරගන්නකම් අපකප වෙලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ වගේම තමන් විසින් අවෙහෙත මාන්දීන් හරි අඹ කරගත්තා වූ ධනෙන් කොටසක් පූජා කළා හෝ සාදු නාදීන් හරි සම්බන්ධුනා නම් යම් කිසි පිරිසක් අන්නේ සිල දෙනවා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි මිදුල පතුල් ලරණේ පින් විහිදී පැතිරියාමෙන් ඒ අය යම් කිසි අභව විශ්වාසණේ කිනෝ නම් ඒ අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම සිංහතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා. එවනම් මේ ස්ථානයේ භූමියල වැඩ වාසස්ථානය කරන්නා වූ ඒ විහාරාධිපති ස්වාමින් වහන්සේලා විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා වත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමිය සංසතු කළ පූජා කරනවා නම් අන්නේ සිළු දිනවත් සිහිපත් කරගන්න. ඒ වගේම සිංහතුනි භූමිය ගොඩනැගීමේලා ගඩලක් ගාන මේ ස්ථානවලට ගෙනල්ල බැඳලා කළ සකස් කළා වූ යම් කිසි පිළිසක් ඉන්නවා නම් තමන් කිරේ තමන් විසින් එහෙත මහන්සියෙන් හරි හම්බ කරගත් ආ වූ ධනෙන් කොටසක් ඒකට පූජා කළ පිළිසක් ඉන්නවා නම් ඒක දැක බලාගෙන අනේ සාදු කොයි තරම් හොඳ දෙයක්ද කරන්නේ කියලා හිත පහදවාගත් යම් කිසි ඉන්නවා නම් වර්තමානයේ මේ ස්ථානයේ වැඩ කරගෙන යන්නා වූ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය ගංගා සුතල ගංගා එයා කෙරේ දීදුල පතුල්ලරණේ පිං මිහිදී පැතිරී ආමෙන්. ඒ යම් කිසි අභව ස්ථානයේ කිනවන නම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යනසින් අනුමෝදන් කරා. ඒ වගේම පිඟුතුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථාන දෙවිද සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන වල පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන වල ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පිඟුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ සජීවීව ලෝකේ නොනෑම නිරුත් සම්මනේ කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාක්ෂම දෙන සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිවාසික පිරිසක් අතරින් ලෝක ඉදිරිපත් කරපු දායාද නිසා එවනම් ඒ දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පිනයට අනුමෝදන් වෙන කැපයි. එම නිසා ඒ සියලු දෙනාවත් සිහිපත් කරන විසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ කෙරෙත් විහිදුල පතුල්ලාරි මේ තින් විහිදී පැතිරියාවේ නේයත් යම් කිසි අභාවී ස්ථානයේ හිනවනං එයින් අතුමි දේවා සම්‍යක් දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කෙලෙන්නත් තින් අනුමෝදන් කරන්නේ. එමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා, ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මණ්ඩ තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා සිංහලෙන් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.